යුතු මහා සංඝරත්නයේ අවසරයි වැඩම වදාළ සිල්මෑණිවරුනි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි අපි මේ ධර්ම දේශනා පවත්වගෙන යනකොට සමහර අවස්ථාවලදී පින්වතුනි මේ සද්ධර්ම දේශනාවකෙන් කිසිම හරයක් ගන්න බැරි පිරිසුත් ඉන්නවග අපිට දැනගන්න ලැබුණා. කිසිම හරයක් මේ සද්ධර්ම දේශනාවකින් ගන්න බෑ යන්නේ. ඒ කිසිම හරයක් ගන්න බැරි ඒ පිරිස අපිට චෝදනා කරනවා. ඔය කියන බණ වලින් අපිට හරයක් ගන්න බෑ. ඒක නිසා අපි තරහයි. ඉතින් අපි අහනවා මොකද්ද හරයක් ගන්න බෑ නම් මොකද්ද දැන් හරයක් ගන්න ඕනි? එයා කියනවා ඔය කිය බණ කියනකොට පන්සිල් ගන්න නෑ. පන්සිල් සමාදන් කරවන්නේ නෑ. එච්චරයි අපිට තේරෙන්නේ ඒකවත් කරන්නේ නෑ. ඉතින් පින්වතුනි මේක මේ පොඩ්ඩක් වරද්දගෙන ඉන්නේ. ඔබ දැකලා නැද්ද ධර්මයයි ඔබයි කියන එක යටින් ගහලා තියෙනවා හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස පමණයි කියලා. ඉතින් පින්වතුනි මේ පංච ශික්ෂාව කියන එක අපි මනාකොට හික්මන පිරිසක් නේ. පානාති පාතා පටිවිරතෝ හෝති කියලා තථාගතයන් වහන්සේගේ දේශනාවම රකින්න පිරිසක් නේ අපි හැම කෙනාම. ජීවිතාන්තයේදී රහතන් වහන්සේ පරපල නැසීමෙන් වෙන්ව පරපල නැසීම අතහැර බහාතබු දනුමුගුරු ඇතිව බහාතබු දැල්ලුගුල් ආයුධ ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන්නේ කියලා ওই ශික්ෂාපදයේ ප්‍රබල තේරුම අරගෙන නේ අපි රකින්නේ ඕක. මොකද උදේක්ම නිවන් අවබෝධයේ පිණිස පමණයි. අන්න ඒක නිසා තමයි පින්වතුනි සද්ධර්ම දේශනාවක් පටන් ගන්න කලින් ගොඩක් සමහර තැන්වල අපි පන්සිල් සමාදන් කරවෙනවා. සමහර තැන්වල නැහැ. ඉතින් නමුත් මම ඊට පස්සේ තීරණය කළා පින්වතුනි මේ අහිංසක සමහර මිනිස්සු ඉන්නවා සද්ධර්මයක බින්දු මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ මොනවද කියලා වටහා ගැනීමක් නැහැ. ඒ අයට තියෙන එකම ප්‍රශ්නේ තමයි තියෙන්නේ මොකද්ද? පන්සිල් ගන්න නැහැ කියන එක. ඒක නිසා පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහම තුළ මේ ලෝකවාසී හැම කෙනෙකුටම හික්මෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඔබ සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා මෙරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන සියලුම දෙනා සාධනාලයක් පවත්වන්නේ යෝ වාද තම් පවරෝ මනුජේසු සංඛ්‍ය මුනි භගවකත ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ විසෙන් ආ වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ ආයත මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ග ඵලයන් නිවිතන්න කියලා හිතාගෙන ඒ වගේම තිංගතුනි සිහිපත් කරගන්න තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ව විෂ්ණු සමන් කතරගම පත්තිනි ආදී වශයෙන් ඔබට ඉෂ්ඨකාමී දේවත්වයේ ඉඳගෙන ඔබට යම්කිසි කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී ඒ කරදරයෙන් මිදෙන්න දුක් පීඩාවෙන් මිදෙන්න අපිට දුන්නා නම් ආරක්ෂාව සම්පත්තිය සලසලා දුන්නා නම් මේ වෙලාවේ කෘතගුණ සැලකීමක් විදියට ඒ දිවියන්ට ආරාධනා කරන්න විදිහින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් තිරහත් කාලයක් ආරක්ෂා කරගත්ත ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් නිපිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම පින්වතුනි බොහෝතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන තෙදිච්චේ සීලම ඥාතිහිත මිත්‍රාදීන් ඒ අයවත් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම් කිසි අභව මේ ස්ථානයක ඉන්නවා නම් ඒ අතු විදිලසුකිත මොදිත වෙන්න කියලා. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම දෙවියන්ට ආරාධනා කරන්න හිතින් මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න අනාදිමත් සංසාර කිඳරෙන ගමනදී රාග ద్వේෂ මෝහයන්ට අහු වෙලා රාග ద్వේෂ මෝහයන් තෙරිතෙනි ඉඳද්දී ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් හිංසාවක් පීඩාවක් නින්දාවක් අපහාසයක් උපහාසයක් සිද්ධ වුණා නම් ඒ උතුමයෝ ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා හිතාගෙන දෙඟිතුනි ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින මොහොතක්. ඒ වගේම අදිස්ථාන කරන්න තියෙන්නේ මේ සද්ධර්ම දේශනාව අවසන් වෙද්දී දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා. ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් කිතුම් පිරිසක් ඇතනම් මේ අය අදිස්ථාන කරගන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන කලින් මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිර අදිස්ථානයකින් යුක්තව සීලමු දෙනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා සද්ධර්මයේ දේශනා කරන්න පිංගුතුනි, ඒ සද්ධර්මය තුළින් කාට හරි පුද්ගලෙක් කාටම හරි කමක් මේ නිවන් මඟ සකස් කරගන්න පුළුවන් නම් හිත පහදව ගන්න පුළුවන් නම් අන්නේ සියලු දෙනා නිසා තමයි පිංගුතුනි උන්වහන්සේ සද්ධර්මය දේශනා කරන්නේ. ඒක නිසා තමයි පිංගුතුනි අපිට චෝදනා කරන පිරිස ඒ කරන චෝදනාවල් දිහා බැලුවට පස්සේ මේ පන්සිල් වැඩිය සමාදන් කරවන්නේ වගේම කියද්දී මට හිතුනේ නෑ අපි ඒකත් කරමු. එතකොට ඒක තුලින් විතරක් හිත පැහැදිලා ඉතුරු ටික නිඳ යන කවුරු හරි ඉන්නවනම් ඒ පන්සිලේ සමාදන් වීම තුල හරි පින්තුනි ඒ ඇයි යම් කිසි සුවයක් උදා වෙනවා. ඒක නිසා අපි ඉතින් ඒකට වඩා ලොකු බාර දුන කාර්යයක් කර කර හිටිය නිසා තමයි පින්තුනි අපි ඒ කාලේ ගොඩක් මේ සද්ධර්ම දේශනාවල්ට යොමු කළේ. නමුත් ඉතින් ඒකත් ගෝචර වෙන පිරිසක් ඉන්නවා. ඒක විතරක් ගෝචර වෙන. ඉතින් ඒ අය උදෙසාත් අපි මේ කතා නැත්තම් පින්වතුනි අපිව හංවඩු ගහනවා. අපි පන්සිල් ප්‍රතික්ෂේප කරන පිරිසක් කියන. ඉතින් අපි කවදාකවත් එහෙම කළා නැහැ. තථාගතයන් වහන්සේ හා හොඳයි කියලා කියපු එකක් ප්‍රතික්ෂේප කරන්න මං කවුද? තාත්‍රුන් වහන්සේට එහයින් එක දවසක්වත් එක මොහොතක්වත් අපි යනවද පින්වතුනි? නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කවුද ධම්මත් ස්වාමී කවුද? තථාගතයන් වහන්සේ. උන්වහන්සේටම වැටහෙනවා උන්වහන්සේගෙන් අසා දැනගත් ශ්‍රාවකයන්ගෙන් අසා දැනගෙන අපි ඉන්නවා. අපි මේ සද්ධර්ම මගේ ගමන් කරනවා. ඒක නිසා පින්වතුනි ඉතින් හැම කෙනෙකුටම සුභ සිද්ධිය සැලසෙන ආකාරයට කටයුතු කරන එක තමයි අපේ ක්‍රමවේදයේදී. ඒක නිසා අපි ඉතින් මේ පන්සිල් විග්‍රහයන් මෙහෙම කරලා තියෙනවා. තව පන්සිල් පද දෙකක් තියෙනවා විග්‍රහ කරන්න. ඉදිරි කාලයේදී ඒක කරගමු. මොකද පින්වතුනි මේ පංචශීල ප්‍රතිපදාව කියන එක මුලින්ම දෙන්නේ ලෝකෙට ඉදිරිපත් කළේ බුදුහාමුදුරු නෙමෙයි. ඔය පංච වත රැකීමේ ක්‍රියාවලිය ඉදිරිපත් කළේ සක්විති රජුලු. ඒක හොඳ දෙයක් නිසා තථාගතයන් වහන්සේ ඒක අනුදැනව දාලා. ඒක හොඳයි කියලා සම්මත කළා. ඒක නිසා තමයි අපි ක්‍රමක්‍රමයෙන් අපි මේ පන්සල් සමාදන් වීමේ වැඩ කටයුතු කරන්නේ. නමුත් භික්ෂුන් වහන්සේ නමක් හෝ මේ ආර්ය ගමනට පත් වෙච්ච යම් කිසි තිරිසක් ඉන්නවා නම් එතන මේ ලෝක සම්මතේ තිරිස පාවිච්චි කරන පංචශීල පංචශීලයේ කියන එකට තව එහා ගිය ගැඹුරු සීල ප්‍රතිපදාවක් ප්‍රතාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. පංචශීලයේ කියන එක පින්තුනි පංචශීලයෙන් එක සීලයක් ආරක්ෂා කළා. ඒ කෙනාට නිවන් දකින්න පුළුවන් මට්ටමකට හිත වැඩෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ එහෙමයි. ඒකයි කිව්වේ ඔබට මතක ඇති අපි මේ දේ කාලයකට ඉඳදී ඔය පානාති පාතාවේ පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපද තුනම දේශනා කළා. එක ශික්ෂාපදයක් පැය දෙකමාරක් දේශනා කරලා තියෙනවා. ඒවැ තේරුම්. එහෙනම් ඒ තරම් මහ පරම ගම්භීර දෙයක් ඉඳගෙන පානාති පාතාව රකින්න පුළුවන් හොඳාකාරම සද්ධා ඉන්ද්‍රිය දියුණුවයි. අදින්නා දානා කියන ශික්ෂාපදේ රකින්න පුළුවන් පින්වතුනි වීරේ ඉන්ද්‍රිය දියුණුවයි. අබ්‍රහ්මචර්යා කියන ශික්ෂාපදේ රකින්න පුළුවන් සති ඉන්ද්‍රිය දියුණුවයි. මුසාවාදාව රකින්න පුළුවන් සමාධි ඉන්ද්‍රිය දියුණුවයි. සුරාමීරේ කියන එක රකින්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය දියුණුවයි. ඔය වගේ ඉන්ද්‍රිය පහට දේශනා කරපු ශික්ෂාපද පහක් ඔය ශික්ෂාපද පහ හරියට පහලේ තියෙන එකක් හරියට රැකගන්න පුළුවන් නම් ඒකෙන් අර විශාල උපනිෂ්ඨයක් සැලසෙනවා මේ භව ගමන කෙලවර කරගන්න. හැබැයි ඒක අර සමාජ සම්මතයේ තියෙන එක නෙමෙයි. සමාජ සම්මතයේ තියෙන්නේ නොමතතු නොමරමි නොදුන් කිසිවක් නොගනිමි දුස්තිරින්යෙන් වැළකෙමි බොරු බසක් කිසි විටක ගමියමි මත්පැණින් දුරු වෙමි පන්සිල් සමාදන් වෙමි නිසි පන්සිල් රකිමි එයින් මතු දිනුවට පැනෙමි. ඒකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් ඒක හොඳයි. නමුත් ඔබට මේ වික්කු වික්කුණී උපාසක උපාසිකා කියන සිම්වනක් පිළිසෙට තින්වතුනි ඔතනින් තව එහාට ගිහිලා මේ ශික්ෂා පද ටිකක් ගැඹුරට ආරක්ෂා කරගන්න එක තමයි හොඳ. ඒකට අදාළව තමයි ඔබට ධම්ම දේශනා කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ තින්වතුනි මේ දේශනා කරන සාධර්මයේ අන්තර්ජාලයට දානවා. මම ඔබ අරඹයා දේශනා කරන ධර්මයේ අන්තර්ජාලයට දැම්මට පස්සේ මේ ධර්මයේ කවර කවදාකවත් ආපු නැති අය ඊට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මං ඒගොල්ලෝ අරගෙන නෙමෙයි මේ සද්ධර්ම දේශනාව කළේ. ඉතින් හිතනවා ආනේ මේක නැහැනේ අරක නැහැනේ අරක නැහැනේ. චෝදනා මුඛයෙන් බණහන අය කවදක්වත් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සතර අපාය දුරට නිවර වෙනවා කියලා. ඉතින් ඒ ඕනේ විදිහට ගියේ. හොඳයි සිංහතුනි එහෙනම් අපි තථාගතයන් වහන්සේ නමකගේ ශාසනයේ හික්මන ප්‍රතිපදාවක් හදාගන්න ඕනේ. ඒ හික්මන ප්‍රතිපදාවේ තමයි දැන් අපි කාලාන්තරයක් තිස්සේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඔබ මේ බොහෝ දුර බැහැර ඉඳලා ඉතින් මේ සෙනසුරාදට මේ ස්ථානෙට ඇවිදින්න මේ සද්ධර්මයේ දේශනා කරන වැඩ පිළිවෙල ගෙදිලා ඉන්නවා. ඉතින් ඔබ හැම මොහොතකම බලන්න ඕනේ පින්විතනි මේ ස්ථානෙට ඔබ ආවන බොහෝ දුර බැහැර ගිවාගෙන ආවන ඔබගේ පරම නිස්සාර වීර්තිය. අද මේ වෙලාවේ පින්විතනි ඔබ තාම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගෙන නැත්නම් පින්විතනි වහවහ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න එක තමයි ඔබගේ තියෙන පළවෙනිම අදිස්ථානීය වීර්තිය. සම්තියාවිය ඔමට්ටෝ ධෛර්යමානීව මත්තකේ සක්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ දික්ඛූ පරිබ්බති. මහණෙනි හිස ගිනිගත් එක එගිනි නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නිදහස් වෙන්න තැත් කරන විදියට මේ සක්කාය දිට්ටිය දුරු කරගන්න කියන. එහෙනම් පින්වතුනි මේ කාය සත්‍යල අල්ලගත දෘෂ්ටියක් තියෙන ඔන්න ඔය දෘෂ්ටියෙන් කොහොම හරි අත මිදෙලා යන්න ඕනේ. ඔය දෘෂ්ටියෙන් අත මිදෙලා ගියේ නැත්නම් පින්වතුනි මහා විනාශයක් අපිට සිද්ධ වෙන්නේ. අපි මේ දේශනා ගානක දැන් දේශනා මම හිතන්නේ 100ක විතර මේ වගේ දේ කතා කරලා තියෙනවා. ඉතින් දවසින් දවස පින්වතුනි ඔබට තියෙන මේ මාර්ගයේ කොහොම හරි වඩා ගන්න වෙන කිසි දෙයක් නැහැ ඔබට කරන්න. මේ සම්බුද්ධ ශාසනයක ඵල ප්‍රයෝජනේ කොහොම හරි ගන්න පින්වතුනි මේ මඟ වඩා ගන්න. මේ මග වඩන්න පුළුවන් පින්වතුනි මේ මගේ ඒ කාන්තින්ම තියෙනවා. මම ඔබට පුන පුනා කියන්නේ ඒකයි. කවුරු හරි කියනවා නම් නිවන නැහැ කියලා පින්වතුනි ඒ මිත්‍යා දෘෂ්ටිකේ නිවන නැහැ කියලා කියන්න බෑ. නිවන නැත්තම් පින්වතුනි රුවන්වැලි සෑයත් නැහැ. ඇයි ඒ? ධාතු පරිනිර්වාණයයි අධිගම අන්තර්ධානයයි ඔක්කොම එකට සිද්ධ වෙනවා. එහෙනම් අධිගම අන්තර්ධානයක් සිද්ධ වෙන්න හේතුවක් නැහැ පින්වතුනි. තාම 2500යි කියේ. මගේ රාත්‍රුන් වහන්සේට ඔහොම නිකා කරන්න හොඳද? උන්වහන්සේ අදිස්ථාන කළා තියෙනවා නම් 5000ක් 2500ක් ගිය තැන උන්වහන්සේගේ සාධනීය දැන් නැහැ කියලා එහෙම කවුරු හරි කියනවනම් අධිගම අන්තර්ධානයක් සිද්ධ වෙලා තියෙනවා දැන් මම මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයක් නැහැ කියලා එහෙම හිතනවනම් පිටුදුනේ ඒක හරි වැරදි. ඒක එහෙම හිතන්න එපා. මහා පාපයක් එහෙම කවුරු හරි කෙනෙක් හිතනවනම්. ඒකයි මම ඔබට පුන පුනා කියන්නේ ඔබට අවශ්‍ය නම් මම නිවන් මාර්ග සම්පූර්ණයෙන්ම තෙන්නන්න. ත්‍රිපිටක සද්ධර්මය තුල තියෙනවා පින්විතලියම අටුවා කියවන්න ඕනේ. එතකොට තමයි මේ දැනුම එන්නේ. කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා කියලා කියනකොට පින්විතලිය මේ දේවල් සාරිපුත්‍රයන් වහන්සේ විස්තර කළා තියෙනවා. උත්පාද වය කියන එක විස්තර කළා තියෙනවා. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි. උදයන්නේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. ওই 50 ලක්ෂණේ දකින්න කෙනා අනිච්ච දකි, අනිච්ච දැකම කෙනා දුක දකි, දුක දැකගෙන අනන්ත දකි. අනන්ත දැක්කනම් පිටුතුනි ගැළවිලා මිදින යනවා. උදයන්ගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණේ කියලා තවත් පහක් ওই අනිත් පැත්තකින් පැනෙවි ඔන්න ওই ටිකමයි ආපහු දැක අනිච්ච දුක අනන්ත දකින්න ක්‍රමවේදෙම තමයි. ඒකයි සෝතාපන්න සූත්‍ර දෙකක පිටුතුනි අනිච්ච දුක අනන්ත බලන්න කියලා කියනවා ලෝක එක සූත්‍රයේ. අනිත් සූත්‍රයේ කියනවා ලෝකයේ පිළිබඳ උදයන්ගම අත්ංගම ආස්වාද ආදීනම නිස්සරණ තතුරේස දකින්න කියලා. ওই දෙක තුනම සෝතාපන්න වෙනවා කියලා සතන්නේත් මම දේශනා කරලා තියෙනවා. එහෙනම් පින්විතනි මේ ධර්ම කාරණා ඔක්කොම එකට කැටි කරලා ගත්තට පස්සේ මේ එකම ධර්මස්කන්ධයක් මේ කතා වෙන්නේ අපට. සත්වයාට නිවන් දැකීම උදෙසා තථාගතයන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය. මේ බොහෝ දෙනා පින්විතනි මේ ධර්මයට වහ වැටිලා අහගෙන ඉන්නේ. මේ ධර්මයෙන් මේ අනේ දැන් ඉවර වෙන්න එපා, දැන් ඉවර වෙන්න එපා කියන්නේ ඇඟිලි ගැනගෙන අහගෙන ඉන්නවා. මේකට හේතුව පින්විතනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබගේ බර නිදහස් වෙනවා. ඔබ රාගයෙන් මහා පෙලින්නකින් පෙලෙනවා. රාග ද්වේෂ මෝහ නිසා මහා පෙලින්මකින් පෙලිලා පින්වදෙනි සද්ධර්ම දේශනාවක් කරගෙන යනකොට රාග ද්වේෂ මෝහ තුනී වෙන්න පටන් ගන්නවා. ඒ රාග ද්වේෂ මෝහයන් ක්‍රමක්‍රමයෙන් තුනී මෙවි යනකොට පින්වදෙනි පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙන්න පටන් ගන්නවා. චිත්ත ප්‍රීතියත් එක්ක පස්සද්ධියක් නැගිලෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන වෙලාවට නීවරණ ධර්ම පහම එක ලෙස යටපත් වෙලා සප්ත බොජ්ජංගයන් වර්ධනය වෙනවා කියන්නේ. බොජ්ජංග ධර්ම හතම එක ලෙස වැඩෙන්න පටන් ගන්නවා කියල. එහෙනම් පින්විතනි මොනතරම් සාන්තිපනිත දෙයක්ද කියලා බලන්න සද්ධර්ම ශ්‍රවණය. මේ සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවට ඔබට රාග ද්වේෂ මෝහ ප්‍රහීණ වෙන්න ඕනි. අද ඔබ මේ ස්ථානයේද මෝහ කන්දක් එක්ක ආව නම් පින්විතනි අද ඔබ මෙතනින් යන්න ඕනි මෝහ කන්ද අඩු කරගෙන. එහෙනම් දේශනාවක් අහන වාරයක් ගන්න බලන්න ඕනි පින්විතනි ඔබට ද්වේෂය අඩු වෙනවද, මෝහය අඩු වෙනවද, රාග අඩු වෙනවද? ඔන්න ඔය ටික බලන්න ඕනේ. චන්ද රාග කියලා වචනයක් තියෙනවා පිංගුදින. චන්ද රාග කියලා කියනකොට ඕක පොඩ්ඩක් නිරුක්තියෙන් අරන් බැලුවොත් එහෙම ච කියලා කියනවා හිතට ච අන්ද චන්ද වෙනවා. එහෙනම් ච කියනවා හිතට අන්දගේ අන්ද කියන ඔබ දන්නවා පේන්නේ නැහැ කියන්නේ. වැටෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් පිංගුදින මේ හිත අන්ද වෙලා. හිත අන්ද වුණාට පස්සේ පිංගුදින මොකද වෙන්නේ? මේ රාග වෙනවා. රාග කියලා කියන්නේ රා අග්ග රාග වෙනවා. පිංගුදින සැරි සැරිම අග්‍ර කරගන්නවා. එහෙනම් දැන් හිත අන්ද වෙලා. අන්ද වෙච්ච හිතකින් සැරිසැරීම අග්‍ර කර ගන්නවට තමයි පින්විතනි මේ චන්දරාග වෙනවා කියලා කියන්නේ. එහෙනම් චන්දරාගය ඇති කර ගන්නවා අපි විවිධාකාර දේවල් වලට. රූපය කෙරෙහි චන්දරාගයක් තියෙනවා අපි. කාමය කෙරෙහි චන්දරාගයක් තියෙනවා, අරූපය කෙරෙහි චන්දරාගයක් තියෙනවා. එහෙනම් ඔය ඔක්කොම ඔය චන්දරාග කොටස් නිසා තමයි පින්විතනි අපි මේ භව ගමනේ සැරිසරන්නේ. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න නම් පින්විතනි මේ චන්දරාගයෙන් නිදහස් වෙන්න ඕන. චන්දරාගයෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන එකම එක දේ තමයි මේ අන්ද වෙච්ච හිත අන්ධකමින් මුදව ගන්න. අන්ධකමින් මුදව ගන්න එක තමයි පළවෙනියටම කරන්න තියෙන අන්න එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ධම්මචක්කුම් උදපාදී කියලා. මේ දහම් මැස පහල කරගන්න ඕනේ හැම කෙනෙක්ම. ඔබට දහම් මැස පහල වෙන්නේ නැතුව පින්විතනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගේ යන්න බෑ. ඒකයි තථාගතයන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ පැහැදිලිවම දේශනා කළ තියෙන දස්සනේන පහතබ්බ කියන කොටසක් තියෙනවා. අන්න ඒ ටික දහම් දර්ශනයෙන් පහ කරගන්න ඕනේ කියලා. දහම් දර්ශනයෙන් මනාකොට පහදර ගත්තට පස්සේ පින්වතුනි ඔබට න්‍යාය ධර්මයක් වැටහෙනවා. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට දෙන්න උත්සාහ කරපු න්‍යාය ධර්මයක් තියෙනවා. නහි තීලේන වතං හෝතු උපජ්ජಂತಿ තථාගතා අර්ථකරා තීලිපදා සම්බුද්ධේන පකාසිතා කියන. තථාගතයන් වහන්සේලා ලෝකෙට මිහි වුණේ සීලයක් වතං ගැන දේශනා කර කර ඉන්න නෙමෙයි, අකුරු වටකින් පද තුනකින් යුක්ත වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකෙට දේශනා කරන්න කියන. එහෙනම් පින්වතුනි මෙන්න මේ දහම් න්‍යාය ධර්මයේ හරියට අවබෝධ කරගත්තනම් අන්න එතකොට ඔබට දහම් මැස පහළ වෙලා තියෙන දහම් මැස පහළ වුණා කියලා කියන්නේ පින්වතුනි ඔබට නිවන් දොර ඉවර වුණා. ඔය නිවන් දොර ඉවර වුණාට දැන් යන්න ඕනේ තැන දන්නවා. යන්න ඕනේ තැනට ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙ දිගේ යන්නයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි පින්විතුනි ඔබ බෞද්ධත්වයක් දුර ඵලවේදෙම උදා කරගන්න ඕනේ දෙහෙ. මොකද ඔබ දැන් මේ හීන දහම් මධ්‍යම දහම් ප්‍රනීත දහම් කියන කොටස් තුනේ ඔබ හීන දහම් කරන කෙනෙක් නෙමෙයි. ඔබ පෞකාරකම් කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් හීන දහම් කරන්නේ නැති ඔබ මධ්‍යම දහමින් සැනසෙනවා. දැන් අපි කොහොම හරි කරන්න ඕනේ පින්විතුනි මධ්‍යම දහමේ ඉන්න ගමන් කොහොම හරි අර ප්‍රනීත දහමට පැන ගන්න ඕනේ. ප්‍රනීත දහමට පැනගෙන කොහොම හරි පින්විතුනි මේ අත්පැවේදී අඳුම තරමේ සෝතාපන්න ඵලයක් සකස් කර ගන්න ඕනේ. ඒ උදෙසා වෙහෙසෙන්න ඕනේ. ඔබ සෝතාපන්න නැත්තම් මම හැමදාම කියන්නේ ඒකයි නිවාඩු දාන්න. වැඩට යන එක නවත්තන්න. වැඩට යන එක නවත්තලා හරි ඉක්මනට සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න පින්විතුනි මේ මං කියපුවා නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ හිසට ගිනි ඇවලුනොත් ගින්න නිවන්න තැත් කරන්න නැතුව සෝතාපන්න වෙන්න තැත් කරන්න කියලා. එහෙනම් හිතලා බලන්න පින්විතුනි මේ මොනතරම් අවශ්‍යතාවයක්ද මේක කියලා. සතර අපා ගත වෙන එකෙන් සහමුලින්ම නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙද්දී අපි කොහොම හරි ඒක ස්ථාපිත කරගන්න ඕනේ. ඒක උදෙසා කොහොම හරි මේ මඟ වඩන්න හැම කෙනෙක්ම අදිස්නාන කරන්න මම කොහොම හරි සෝතාපන්න වෙනවමයි කියලා. ඒ උදෙසා ඔබට කරන්න පුළුවන් පින්වතුනි විවිධාකාර යතිවරුන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරනවා අපි විතරක් නෙමෙයි. විවිධාකාර නම් වලින් උන්වහන්සේලාට වැටහෙන ධර්මයේ උන්වහන්සේලා දේශනා කරනවා. දියෙන් කිරිවෙන් කරගන්න පුළුවන් මට්ටම ඔබට එනකොට අර හංසෙක් වගේ ක්‍රියා කරන්න පුළුවන් මට්ටම එනකොට ඒ උත්තරයන් වහන්සේලා හැම කෙනාගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ගන්න ඕනේ ටික විතරක් ගන්න පින්වතුනි නොගන්න ඕනේ යමක් තියෙනවා නම් ඔබට වැටහිලා එන්න ඕනේ. මේක ධර්මයට අයිතිද? මේක සූත්‍රයට අයිතිද? මේක විනයට අයිතිද? මේ තුන බලන්න හොඳද? ධර්මය කියලා කිව්වේ පින්වතුනි පටිච්ච සමුප්පාදේ. සූත්‍රය කියලා කිව්වේ දම්සක් පැවතුම් සූත්‍රය. ඒකට සසඳලා බලන්න කියලා කිව්වා. දම්සක් පැවතුම් සූත්‍රයේ ඒමන් තිපරිවට්ටන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අයවති. අර කියපු වට්ට තුනයි දොළොස් ආකාරයයි තමයි සූචිය. තමන් මඟ වඩනකොට එහෙම නැත්නම් සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට බලන්න පිඟුතුනි ඒ සද්ධර්ම ඒ කියපු කොටස මේ සූචියේ කොතන හරි තැනකට බස්සන්න පුළුවන්ද කියලා. මේ කොතන හරි තැනක් එක සසඳන්න බැරි නම් මේ තථාගතයන් වහන්සේගේ දහම නෙමෙයි අයි කළද? එහෙනම් රාග විනය වෙනවද බලන්න, ද්වේෂ විනය වෙනවද බලන්න, මෝහ විනය වෙනවද බලන්න. එහෙනම් විනයට ගැළපෙනවද බලන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී රාගක්කය වෙනවද, ද්වේෂක්කය වෙනවද, මෝහක්කය වෙනවද? එහෙනම් දිගින් දිගටම ශ්‍රවණය කරන්න. මම ඔබට කවදාක්වත් කියලා නැහැ පින්වතුනි මගේ බණ විතරක් අහන්න කියලා. මගේ බණ කිව්වේ මම දේශනා කරන්නවද? මගේ බණ කිව්වොත් වැරදි. මම මේ කතා කරන සද්ධර්මයේ විතරක් අහන්න කියලා කාටවත් මම කියලා නැහැ. මම ඔබට හැමදෙස්සම කියනවා ඕනෙකේ ඕනේ ඔබගේ වික්ෂුන් වහන්සේ නමකෙ වෙන්න පුළුවන්. සිල්මෑණියන් වහන්සේ නමකෙ වෙන්න පුළුවන්. උපාසක උපාසිකාවකෙ වෙන්න පුළුවන්. පින්විතේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ශ්‍රවණය කළ ඔබට ගති යුතු යමක් තියෙනවා නම් අන්නේ ගති යුතු යම ගන්න නොගති යුතු දේ අයින් කරන්න. නොගති යුතු දේ විවේචනය කරන්න එපා කවදාවත්. ඔබ මේ කතා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒකට යම් කිසි ගරුත්වයක් තියෙනවා නම් පින්විතේ ඔබ අදීතන මදිස්ථාන කරන්න. ඔබ ගති යුතු දේ ගන්නවා නොගති යුතු දේට පහරන්නේ නැහැ කියන ඕනෑම කෙනෙක් ධර්මයේ දේශනා කරන්න පුළුවන් පින්විතේ. හැබැයි ඔබට නොගති යුතු යමක් තියෙනවා නම් ඒක විවේචනය කරන්න. ඒ ආර්යයන්ගේ සිරිත නෙමෙයි. ගත යුතු යම විතරක් හැමතිස්සෙම කෙනෙක්ගේ හොඳ විතරක් කතා කරන්න පින්විතේ නරක කතා කරන්න එපා. මම ඔබට හැමදාම කියනවා මේ ලෝකේ ඔබට විවේචනය කරන්න පුද්ගලයෝ ඉන්නේ දෙන්නයි. අන්නේ දෙන්නව විතරක් විවේචනය කරන්න. එක්කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ විවේචනය කරන්න ඇති වෙනකම්. ඔබ තථාගතයන් වහන්සේ විවේචනය කරනවා කියන්නේ පින්විතේ තැලෙන ආයුධයක් අරගෙන සඳු කොටයක් තලනවා වගේ වැඩක්. තලන්න අරටුව ගාවට යන්න සුවදාමන්න පටන් ගන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේගේ බුද්ධ චරිතය විවේචනය කරන්න පුළුවන් තරම්. විවේචනය කරලා පින්විතේ බලන්න උන්වහන්සේගේ විහිදෙන මහා සුවඳ. තව කෙනෙක් ඉන්නවා විවේචනය කරන්න පුළුවන් ඒ තමයි ඔබ. ඒක හරියට පින්විතේ ගොම ගොඩක් වගේ. ගොම ගොඩ අමුමමේ ගත්තාම හරි ගඳයි. හැබැයි ඕක හාරලා මේ කෝට් එකකින් එහාට මෙහාට කරලා ඔබ වේල ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ හඳුන් කූරු හදන්නත් ගන්නව නේද? අන්න ඒ වගේ තමයි ඔබ. එහෙනම් ඔබවත් විවේචනය කරන්න. විවේචනය කර කර බලන්න ඔබගේ මොනතරම් රාග අදහස් තියෙනවද? මොනතරම් ද්වේෂ අදහස් තියෙනවද? මොනතරම් මෝහ අදහස් තියෙනවද? එහෙනම් එක මොහොතක් නෑර අදිස්ථාන කරගන්න පින්විතේ මම රාගයේ ෂේ කරන්න ඕනේ. ද්වේෂයේ ෂේ කරන්න ඕනේ, මෝහයේ ෂේ කරන්න ඕනේ. වටපිට බලනකොට බලන්න මම වටපිට පැනවි ඇයි? රාගයේ උදෙසාද වටපිට පැනවිද? ද්වේෂයේ උදෙසාද වටපිට පැනවිද? එහෙම නැත්නම් මෝහයේ ඉන්නද මේ වටපිට පැනවි? අන්න ඒව හොඳට සිහි කරලා බලන්න. සතර සතිපට්ඨානයෙන් ඉන්නවා කියලා කිව්වේ ඒකයි. සතර සතිපට්ඨානයෙන් ඉන්නවා කියන එකන තිබුණ විවිධාකාරයෙන් අර්ථ නගා ගන්න පුළුවන්. අවික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ නිලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්නිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඔය එක එක ආකාරයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන තිබෙන්නේ ඔබට මේ වෙලාවට බලන්න ඔබේ රාගයක් ජනිත වෙලාද මේ කරන්නේ? ද්වේෂයක් ජනිත වෙලාද මේ කරන්නේ? මෝහයක් ජනිත වෙලාද මේ කරන්නේ? එහෙනම් රාගයක් ජනිත වෙලා නම් පිංවිතුනි වහ වහ ඒක දුරු කරගන්න. ද්වේෂයක් ජනිත වෙලා නම් වහ වහ ඒක දුරු කරගන්න. මෝහයක් ජනිත වෙලා නම් ඒක වහ වහ දුරු කරගන්න. එහෙනම් හැමතිස්සෙම සිහිය පිටවගෙන ඉන්න ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ බුද්ධ භූමියේ තනි කෙලින් හිටගන්න කියලා. කොහොමද මේ බුද්ධ භූමිය තුල ඉන්න කියලා? මේ බුද්ධ භූමියෙන් එක අඟලක් හරි එක පොඩ්ඩක් හරි ඇඟිල්ලක් හරි එළියට දැම්මොත් එහෙම පිංවිතුනි කෙලින්ම මායාවේ වදකිට අහුණා ඒ පොඩ්ඩ. ඕම කමක්කමින් කමක්කමින් උතන්ට ගියාට පස්සේ අන්තිමට ධන්නේ වෙනතු මහ විනාශය තමයි තමන්ට ලැබෙන්නේ. ලාභ කීර්ති ප්‍රශංසා ආදී වශයෙන් ඉන්න දේවල්වලින් හරියට පරිස්සම් වෙන්න ඕන. ඔබ මේ මාර්ගයේ වඩාගෙන යද්දී පිංවිතුනි ඔබ හරි සිල්වත් වෙනකොට ඔබගේ වටේ පිරිසක් ඇවිල්ලා කියන්නේ ඔයා හරි සිල්වත් නේදයි. ගිහි පිරිසෙන් නම් එහෙම කියයි. පැවිදි පිරිසෙන් නම් අනේ ඔබ වහන්සේ හරි සිල්වත් දැන් ඔබ වහන්සේට අපි මේක දෙන්නම් මේක දෙන්නම් මේක දෙන්නම් මේක දෙන්නම් කියලා ඔය එන්නේ ඔක්කොම කාගේ උගුලුද ඔය එන්නේ? මාර්යාගේ මර උගුල් ඔය එන්නේ ඔක්කොම. ඕවෙන් හරියට පරිස්සම් වෙන්න පිංවිතුනි මම කියන කෙනාට නැගිටින්න දෙන්න එපා. ඔබ වටේ පිරිසක් එකතු වෙච්ච ගමන් මම කියන කෙනාව නැගිටිනවා. ඔය කාමයේ අතහැරියා වගේ නෙමෙයි. කාමයේ නම් අතහරගන්න ලේසි. ඊට වඩා එහා මේ එකක් තියෙනවා මානෙ කියලා ඔක අතහරගන්න ලේසි වෙන්නේ නැහැ. ඔහේ ගියත් පිංවිතුනි තමන්ගේ වටේ පිරිසක් එකතු වෙච්ච ගමන් ඔන්න මම කියලා එකක් පුරුදු දා ගන්නවා. ඊට පස්සේ මේ මම දුන්න එක මේ මගේ එක මේ අරක මගේ මේක මගේ මේක මගේ කියලා පිළිදෙන හැවිත් මම තමයි යම් තිස්සෙම දවස් 30ම කියන්නේ. ඉතින් කොහොමද පිංවිතුනි නිවන් දකින්නේ? මේව හොඳට තේරුම් ගන්න. ඔබ නිවන් දකින්න නම් අදිස්ථාන කරලා තියෙන්නේ පිංවිතුනි වචනේ පරිසමාප්ත අර්ථයෙන් හැම කෙනෙක්ම නිවන් දකින්න උත්සාහ කරන්න. ඒකයි තියෙන්නේ. ආත්ම වංචාවට වැටෙන්න එපා. කණේ මල නිවන් දකින්න ඕනේ. අරහත් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ නෙමෙයි පිංවිතුනි පොඩ්ඩක් හිතලා බලන්න. තමන් අදිස්ථානයක් ගත්තනම් මම නිවන් දකින්න ඕනේ කියලා එහෙනම් ඒක කරන්න. ඒක කරන්න මර උගුලක් තියෙනවා නම් පිංවිතුනි මේ මර උගුල වලින් නිදහස් වෙන්න. හැම මොහොතකම ඔබ බලන්න පිංවිතුනි ඔබ ඉස්සරහට ගියොත් පස්සට ආවෝ ගච්ඡන්තං ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියලා මේ ඉස්සරහට ගිහිල්ලා පස්සට එන වෙලාවට ඉස්සරහට යනවනම් මොකටද මම මේ යන්නේ? පස්සට එනවනම් මම මොකටද මේ යන්නේ? ඕව හිතලා බලන්න. ඉඳගෙන ඉන්නවනම් මම මේ මොකක් අරමුණු කරගෙනද මේ ඉඳගෙන ඉන්නේ? මොකක් උදෙසාද මේ ඉඳගෙන ඉන්නේ? හැතමිලා ඉන්නවනම් හැතමින ඉරියව්වෙන් ඉන්නවනම් මම මේ මොකක් උදෙසාද මේ හැතමින ඉරියව්වෙන් දැන් මේ ඉන්නේ? හැමදෙස්සෙම පිංගුතේ හොඳට සිහිය පිහිටවගෙන බලන්න මේ ලෝකෙ දිහා. ඒ ලෝකෙ දිහා බලනකොට ඔබ බුද්ධ භූමිය තුල ඉන්නව නම් කවදාකවත් පිංවිතුනි ඔබව මාර වසඟයට අහු වෙන්නේ නැහැ. හැබැයි ඔබ බුද්ධ භූමියෙන් පිට නම් ඉන්නේ. ඔබ සිහියක් හටක් නැතුව නම් ඉන්නේ පිංවිතුනි රාගයෙන් ඔබව වැහිලා යනවා, ද්වේෂයෙන් ඔබව වැහිලා යනවා, මෝහයෙන් ඔබව වැහිලා යනවා. රාග ද්වේෂ මෝහ වලින් ඔබව වැහිලා ගියා කියලා කියන්නේ පිංවිතුනි ඔබ නැවත මායාවේ වසඟයට අහු වුණා. හැබැයි ගති නියත වෙලා නම් තියෙන්නේ සෝතාපන්න ඵලයට පත් වෙලා නම් තියෙන්නේ ඔබ තථාගතයන් වහන්සේට ගරහණ එකක් නැහැ. හැබැයි පිංගුතුනි ඔබේ ගතියක් නියත වෙලා නැත්නම් අන්තිමට කොහොමද වෙන්නේ? තථාගතයන් වහන්සේටත් ගරහලා සම්බුද්ධ ශාසනයටත් ගරහලා අන්‍යාගමිකෙක් වෙන්න ඔබේ මට්ටමටම යන්න පුළුවන් කෙනෙක්. මාර්යාගේ ස්වභාවය ඒකයි. මේ මාර්යා කියලා කිව්වේ මේ දේවකුත්ත මාර විතරක් නෙමෙයි. ඔබ දන්නවනේ පංච මාර කොටස් ඉන්නවා. ඒ පංච මාරයෝ පිංගුතුනි ඔය ඔබගාව තමයි හතර දෙනෙක් ඉන්නේ. ඔබ ගාව හතර දිනේකව තියාගෙන අර පැත්තක ඉන්න දේවපුත්ත මාර්යා ගැන තමයි ඔක්කොම හිත හිතේ ඉන්නේ. ආ නී දැන් මට මගේ වැඩිනවා දැන් ඉතින් මාර්යා එයි. ඇවිල්ලා මක් කරයි. දැන් මට ඔන්න දැන් ඔක්කොම කරයි. ඔන්න දැන් එහා පැත්තෙන් ගරුඬෙක් යනවා. දැන් ගියේක මම මොකද හිතන්නේ? ඔන්න එව්වා. ඔක්කොම පිංගුතුනි අර සුරංගනා සිහින ලෝකවල තමයි වැඩි හරියක් දෙන අයින්නේ. හැමදෙස්සෙම බලන් ඉන්නේ මොකක් හරි වෙනකම්. ඒකයි මම අද මේ අර සිල්මෑන් වරුන්ට කරපු දේශනාවක මම මේ උත්තමාගයන්ට පැහැදිලි කරලා දුන්නේ මේ ධ්‍යාන වඩනවා කියන එක තුලත් හරියට පරිස්සම් වෙන්න ඕනේ. ධ්‍යාන වඩනවා කියලා පින්වතුනි මේ හැම වැඩෙන ධ්‍යානයක්ම මේ සම්මා ධ්‍යාන වෙන්නේ නැහැ. සමාධි ප්‍රකෝටි ගානක් තියෙනවා. ඕනේ තරමක සමාධි වඩා ගන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේවා සම්මා සමාධිද කියන එකයි අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති කියලා ප්‍රථම ධානයේ ධානාංග ලක්ෂණ සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එනම් ප්‍රථම ධානයේ ධානාංග ලක්ෂණ වලට අනුව පින්වතුනි බලන්න සවිතක්ක සවිචාර කියන්නේ මොකද්ද කියලා. ඔය සවිතක්ක සවිචාර කියන දෙක ඇතුලේ පින්වතුනි විතක්ක විචාර කියන්නේ නැතුව ඇයි සවිතක්ක සවිචාර කියන්නේ? ඔකේ අර්ථ දෙකක් ගන්න හැකි. විතක්ක සහිත විචාර සහිත කියලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පින්විතින ඔගේ තව අර්ථයක් ගත්තාගේ මොකද විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ කියන ඔන්නෝ ඒ කාරණා ටිකත් ගලපලා ගත්තාම ඔතන තියෙනවා පින්විතින සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා ඊළඟට සම්මා සංකල්පනා වැඩෙන්න පටන් ගන්නවා ය කියනවාට. ඔන්නෝ ඒ සම්මා සංකල්පනා යටතේ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා කියද. ඔන්නෝ ඒ සංකල්පනා තුන පෙරදැරි කරගෙන තමයි මේ කෙනා ධ්‍යාන වඩන්න පටන් ගන්නේ. එනම් මේකේ නම් විතක්කයක් ਵਿਚාරයක් නැගෙනවන අරමුණක් අරගෙන පින්වතුනි මේ අරමුණත් එක්ක මේ හිත හසුරුවගෙන ඉන්නවනම් අන්නේ වෙලාවේදී මේ අරමුණ නැගෙන්න ඕනේ අර කියපු සංකල්පනා තුලින්. ඒ කියපු සංකල්පනා තුලින් නෙමෙයි නම් ඒක නැගෙන්නේ පින්වතුනි ඒක සම්මා සමාධියක් වෙන්නේ නැහැ. එහෙනම් නෙක්ඛම්ම සංකල්පනාවෙන්ම නැගිලා ඉන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනාව කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකෙන් අයින් වෙන එක. මේ ලෝකෙන් අයින් වෙන එක නම් නෙක්ඛම්මයේ කියලා කියන්නේ පිටුතුනි. ධාන වඩමි කියලා හිතාගෙන පුළුවන් දෝක කරන්න. මට ප්‍රථම ධානයේට ඕනේ කියලා ප්‍රථම ධානයේ හිහි කරගෙන හිම පුළුවන් දෝක කරන්න. එහෙනම් අන්තිමට හිත තියන දින නෙක්ඛම්මෙට නෙමෙයිනේ. එහෙනම් සම්මයා ධානය මේ සම්මයා ධාන නෙමෙයි. නැත්තම් සම්මා සමාධි නැගෙයිද? ඔන්න ඔතන තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ අනුලෝමක් ශාන්තියක් සම්මැත්ත නියාමයක් කියලා කොටස් දෙකක් ඉදිරිපත් කළේ. ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ත වඩන කෙනා අනුලෝමක් ශාන්තියට පත් වෙනවා. නිවන පිළිබඳ නිත්‍ය සුඛාන්ත ලෙස දකින කෙනා සම්මත්ත නියාමයට පත් වෙනවා. එහෙනම් අනුලෝමක් ශාන්තියට පත්වන කෙනා මාර්ගය ලබනවා. සම්මත්ත නියාමයට පත් වෙනකම් වෙනකොට මොකද වෙන්නේ? ඵලය පූර්ණේ කරනවා. එහෙනම් ඔන්නෝගේ ওই කොටස් දෙක තියෙන්න ඕනේ. එහෙනම් නිවන සිහි කරන්න කියලා කිව්වේ ඒකයි තථාගතයන් වහන්සේ හැම මොහොතකම. කර්මස්ථානයේ අරමුණු කරනවා නිවනමක් කරනවාද? සිහි කරනවා. හැම තිස්සෙම නිවන සිහි කරනවා. නිවන සිහි කරනවා කියන්නේ නෙක්ඛම්මේ නේද? එහෙනම් දැන් සවිතක්ක සවිචාර වලින් පටන් ගත්තාම වැඩේ හරිනේ. ඊට පස්සේ ආයෙ ඕන්නේ නැමුතුන් එකයි අවිතක්කන් අවිචාර. දැන් ආයෙ ඕන්නේ නැහැ. දැන් ඒකෙන් ගොඩනැගිච්ච සමාධියක් තියෙනවා. අවිතක්කන් අවිචාරං සමාධිජං ප්‍රීති සුඛං. පදමඤ්ඤා ද්විතියඥාන උපසම්පජ්ජති විහෙරති. දැන් ඒකෙන් නැගිලෙන්නේ එහෙනම් මම අනිත්‍යානාංග විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔය මේකයි මම කියන්නේ පින්විතනේ අන්තිම ධ්‍යාන ලැබනවා. බොහෝ පිරිස ඇවිදලා අපෙන් අහනවා අන්තිමට. මට දැන් චතුර්ථ ධ්‍යානයට නැගිලා තියෙන්නේ. ආලෝකකය පේනවා දැන් මට. මෙතනින් එහාට මම මොකද කරන්නේ කියලා. පින්විතනේ ආලෝකකය පේනවා කියලා කියන්නේ චතුර්ථ ධ්‍යානයට පත් වෙනකොට හිත ගොඩාක් දුරට ප්‍රභාස්තර සත්‍යයට පත් වෙනවා. ප්‍රභාස්තරයි කියලා කිව්වම ආලෝකයි කියලා හිතන්න යන්න එපා. තථාගතයන් වහන්සේගේ ප්‍රභාස්තරත්වයේ ආලෝකයේ ඉක්මවා ගිය එක ප්‍රභාස්තරයි කියලා කියන්නේ පින්වතුනි ප්‍රභාස්තරයි. ප්‍රභාස්තරයි කියලා කියන්නේ පින්වතුනි මේ භවයන් ගොඩනගගෙන මේ සරසරගිය ක්‍රමවේදයක් තිබුණා. ඒ භවයන් ගොඩනගාගෙන සරසරගිය ක්‍රමවේදයෙන් දැන් අයින් වෙලා ඒ භවයන් ගොඩනගන්නේ නැති අස්සර ස්වභාවයටපත් වෙනවා. එහෙනම් චතුර්ථ ධානය කියලා කියන්නේ ප්‍රභාස්තර මට්ටමට හිත නැගෙන වෙලාව. එහෙනම් ඒ වෙලාවේදී තමයි එතනින් තමයි පින්විතනේ හිත මේ යොමු කරන්නේ පෙරජාති විහි කිරීමේ නුවණට. ඒ වෙදී ඉබේ වෙනවා. තථාගතයන් වහන්සේ චේතනාකරණීය සූත්‍රයේ කියලා තියෙනවා නේද? ඉබේ සිද්ධ වෙනවා. උන්වහන්සේගේ දේශනාවල තියෙනුනේ අපි මේවා කතා කරලා තියෙනවනේ. ඒව හොඳට සිහිපත් කරගන්න. එහෙනම් දැන් ඔබ පොතන කරේ ඉහිල හිර වෙලා තියෙනවා නම් පොඩ්ඩක් බලන්න මං හිරුනේ ඇයි කියලා. අනිත් එක තමයි පින්විතනේ නෙක්කම් මේ හිත හිත යන කෙනා හැමගේ භයානකම ආයුධය මොකක්ද? ඒ කෙනාට භයානකම ලෙස දෙන්න හතුර කවුද? මම නේද? මම කියන කෙනාව මතු වෙන්න එයාට බය හිතෙන්න ඕනේ නේද? එහෙනම් දැන් කවුරු හරි චතුර්ථ ධානයට පත් වෙච්ච කෙනෙක් ඇවිදලා කිව්වොත් එහෙනම් මට චතුර්ථ ධානයේ තියෙනවා, මගේ ගුරුවරයාත් කිව්වා මට චතුර්ථ ධානයේ තියෙනවා කියලා. දැන් මොකද්ද ඒ කියන්නේ? දැන් එහෙනම් මේ අධික මාන්නයක් නේද මේ ඇති වෙලා තියෙන්නේ? මම කියන්නේ නෑ පිටින් මාන්නේ 100%ක් අඩු වෙනවා කියලා. නමුත් මේ නෙක්ඛම්මේ පතාගෙන යම් කිසි පුද්ගලයෙක් යනවා නම් පින්විතින් මේ නෙක්ඛම්මේ පතාගෙන යන කෙනා උත්තරීතර නිවනමයි පතන්නේ. මම මේ කියන්නේ නිවන පැත්තේ තියෙන නෙක්ඛම්ම. තාපසිකුතිදී නෙක්ඛම්ම කරනවා. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා කැලේට වෙලා ඉන්නවා. ඉතින් ඒ තාපස නෙක්ඛම්මයි තථාගතයන් වහන්සේගේ නෙක්ඛම්මයි කියන්නේ දෙකක් නේ. ඒකම පිළිගන්නව නේද? තථාගතයන් වහන්සේ කෙනෙක් අම්මේ කියලා කියන්නේ මේ මුළු ලෝක ධාතුයෙන්මයි කියලා යනවා. එහෙනම් මුළු ලෝක ධාතුයෙන්මයි කියලා යනවා නම් කාටවත් බෑ පින්තුනි ධානය වලට හිත තියන්න. එහෙනම් ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ ධානයන් සිහි කරන්න යන්න එපා. ධානයන් සිහි කරන්න ගියොත් අන්තිමට අමාරු වෙලට එනවා. නුවර ඉඳලා කොළඹ යන්න බස් එකේ නගමු මහත්තයා. කඩු ගන්නාව පල්ලමේ අසිරිය බල බල කඩු ගන්නාව හම්බුණා. දැන් කඩු ගන්නාව දැවමයි අපි යන්නේ කියාගෙන කඩු ගන්නාවට ගිහලා කඩු ගන්නාවේ පල්ලම දිහා බල බල ඉන්නවා. බස් ඔක්කොම යනවා අන්තිම බස් එකක් ගියා. තාමත් මෙයා කොහෙද? කඩු ගන්නාවේ පල්ලමේ. හැබැයි පින්වතුනි සිහිය පිහිටවගෙන ගියා නම් මං කොළඹයි යන්නේ කියලා කඩු ගන්නාවේ පල්ලම පහු වෙයි. ඒක ප්‍රශ්නයක් නෑනේ. කඩු ගන්නාවේ පල්ලම පහු වුණා. ඒක මොකද ප්‍රශ්නයක් නෑ. ඒක පහු කරගෙන ගියා. තථාගත දේශනාවේ තියෙන ඔන්න මේ විදිහට. ඒක නිසා පින්වතුනි හොඳට බලන්න ඔය කියන සම්මා සංකල්පනාවට වැඩෙනවාද කියලා. හැබැයි මේ දහම් න්‍යායයට අනුව නම් පින්වතුනි සම්මා සංකල්පනාව වැඩෙන්න විදිහක් නෑ. මොකක් නැතුවද? සම්මා දිට්ඨිය නැතුවද? ඔය හැම අතකින්ම පෙන්නුම් කරලා දෙන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයේ තියෙන වැදගත්කම. සෝතාපන්න ඵලයේ ලබන්නේ නැතුව පින්වතුනි හරි අමාරුයි ඔය කටයුතු කරන්නේ. සම්මා පැත්තෙන් නිවන පැත්තෙන් යන්න හරි අමාරුයි. මේ සූත්‍ර හැම එකකින් ගොඩක් සූත්‍ර වලින් ඔය විදිහට විග්‍රහ කරලා පෙන්නන්න පුළුවන් මේ කියන දේ. මොකද සම්මා සමාධිය තියෙන්නේ සම්මා සමාධිය කියන කිව්වට පස්සේ සම්මා සමාධියේ පස් ආකාරයක් තියෙනවා. මේ සම්මා මේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියේ පස් ආකාරයක් තියෙනවා. ඒ පස් ආකාරයේම පූර්ණ වෙනකොට තමයි පින්නේ සම්මා දිට්ඨිය කියන එක පූර්ණ වෙන්නේ. සම්මා දිට්ඨිය පූර්ණ වෙන්නේ අරිහත්ත්වයේ. පූර්ණ වෙන්නේ සම්මාදිට්ඨියටපත් වෙනවා සෝතාපන්න ඵලයේ. ඔය පස් ආකාරයේ තමයි පිටුදුනි කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ කර්මඵල ආධාර සම්මාදිට්ඨියටපත් වෙනවා. කර්මඵල ඇදහිම පිළිබඳ. ඒක බුද්ධෝත්පාදක කාලයක සිද්ධ වෙන්න ඕනේ කියන එකකුත් නැහැ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් කර්මඵල ආධාරම මිනිස්සු. ඒක ඔබ වනහන්න කලින් පවා තියෙන්න පුළුවන් ඔබට. ඒ කර්මඵල ආධාර ක්‍රමය. අනිත් එක තමයි ධ්‍යාන සම්මාදිට්ඨිය. ඒකත් ඔබ වනහන්න කලින් ධ්‍යානයක් වගේ අරීමේ ලැබලා තියෙන්න පුළුවන්. ධ්‍යාන කියන ඒවා ලෝකේ තියෙනවා. අන්න එහෙම එක. ඒ සම්මාදිට්ඨිය. පාප විපාකයක් කළොත් ඒ පාප කර්මයක් කළොත් ඒකට දරුණු විපාකයක් තියෙනවා. පුණ්‍ය කර්මයක් කළොත් ඒකට කුසල විපාකයක් තියෙනවා. ඔන්න ඔය පව්පින් අදහන ක්‍රම වේදී. කම්මසගත සම්මාදිට්ඨිය. ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය. ඔය දෙක තියෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ධිනෙදී ඊළඟ සම්මාදිට්ඨියට එන්න නම් ඒකට කියනවා ඥාන සම්මාදිට්ඨිය. ඥාන සම්මාදිට්ඨියට එන්න නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නම ඕනේ. එයිස කතංච වික්කවේ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨිය. එහෙනම් ඔය කියන්නේ ඥානය ගැන නේද? ඔය කියපු ඥානේ තමයි පිටින් දින සතාගතයන් වහන්සේ අතර මේ පහක් ආකාරයෙන් විස්තර කළේ. එහෙනම් ඔය කියපු ඥාන සම්මාදිට්ඨිය ලබා ගන්න ඕනේ පිටුදේ උදලින් එහාට මේ මාර්ගයේ වඩන්නද? ඉතින් මේ එක එක ආකාරයෙන් ඔබට මේ පෙන්වුම් කරලා දෙන්නේ පිටුතුනි හදිස්සියේ ගිහිල්ලා අමාරුවේ වෙටෙන්න එපා. භාවනා කරන්න සීල මේ අර දානං සීලංච භාවනා පත්තානුමෝදනා වේයාවච්ච පචායේච දේශනාහුද දෙපිතුම් කියේ. දස පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරගන්න ඕන නම් ඒකට භාවනා කරලා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ නිවන් දකින භාවනා කරගන්න. දැන් ඔබට දැන් භාවනා දැන් මේ වදි වැරදියට අල්ලගත්තොත් එහෙම ඉතින් අපි ඉවරයි. දැන් ඔබට භාවනා කරන්න බැරිද? භාවනා කරන්න සෝතාපන්න වෙන්න ඕනද? භාවනා කරන්න නෑ. භාවනා කරන්න සෝතාපන්න වෙන්න ඕනේ නෑ. ඉතින් අද්දක පියාගෙන මොනවද හිතේ ඉන්න මොකද? සෝතාපන්න වෙන්න ඕනේද භාවනා කරන්න? නෑ. හැබැයි නිවන් දකින්න භාවනාව කරන්න නේද? ඒ කියන්නේ නිවන් දකින්න භාවනාව නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාවිතාව. සප්ත සම්බොජ්ජංගා මෙයා සම්මදක්කාතා කියන්නේ භාවිතා බහුලී කතා. අවිඥාය සම්බෝධාය නිබ්බානාය සංවදති. එනම් භාවිතා බහුලී කතා. භාවිතා කරන්න නිතර නිතර බහුලව භාවිතා කරන්න මේ අවිඥාව ලැබීමේ උදෙසා සම්බෝධිය ලැබීමේ උදෙසා. ඒකට කටයුතු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වතුනි සාමාන්‍ය වෙලාවට ඔබ භාවනාවක් කරන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට එහෙම එපා කියනවා නෙමෙයි. මෛත්‍රී කල්වස්ථානයක් වඩන්න ඒක ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ඔබට නිවම්මක වැඩෙන්න නම් ඒකාන්තේ මොමක් වෙලා සිටිය යුතුද? සෝතාපන්න වෙලා සිටිය යුතුයි කියන්නේ මේ සෝතාපන්න වෙලා තුන ඉතින් එහාට නිවම්මක නම් වැඩෙන්නේ නැහැ. දැන් ওই සූත්‍ර හැම එකම තියෙනවා මම පෙන්නවනේ දැන්. ඒක සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවකම තමයි පිටුතුනි සම්මත වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කර කර පිටුතුනි මේ කියන දහම් න්‍යාය හොඳට අල්ල ගන්න. තථාගතයන් වහන්සේගේ මේ දහම් න්‍යාය ධර්මයේ හොඳට අල්ල ගන්න. ස්වාමීනි යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? මහන රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වල දැන් එහෙනම් හරි ඔය බුද්ධ වචනේ අනිච්ච දුක්ඛ අනාත්ම ආකාරයේ හසුරෝගන ස්වාමීනි සෝතාපන්න කෙනෙක් සකදාගාමි වෙන්න මොකද්ද කරන්නේ ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වල එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩන එක තමයි පිටුතුනි ලෝකයේ පිළිබඳ ඔබට තියෙන ඒක ලෝකය කියන කිව්වේ මොකද්ද ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් ටික ලෝකයේ පැනෙව තථාගතයන් වහන්සේ ස්කන්ධ විදියට පැනෙව්වා ආයතන විදියට පැනෙව්වා ධාතු විදියට පැනෙව්වා පටිච්ච සමුප්පාද විදියට පැනෙව්වා ඔය හැම ආකාරයකම ලෝකයේ පනවලා තියෙනවා එහෙනම් ඔය හැම එකම තියෙන මොකක් හරි එකක් අරගෙන ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනන්ත බන්ධ ස්වභාවයටපත් වෙන ඒ ස්වභාවයටපත් වුණා නම් පිටුතුනි ඔබට ඒ කාන්තේ මේ සත්‍ය අවබෝධ වෙලා ඉනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ අකාලිකයි මේ. කාලත්‍රයෙන් ඔබ වෙන් කළ දාන ධර්මක් නෙමෙයි. අර්ථ දෙකක් ගත්තා හැකියි. ඒක අර්ථයක් ගත්තා හැකියි. කොයි කාලෙත් නිවන් දකින්න පුළුවන් කියන එක. තව අර්ථයක් ගත්තා හැකියි. ඔය කළ දෙයට ආල කර කර යනව නේද? ඔය කළ දෙයට ආල කර කර යන ගතිය නැති වෙලා යනවා. ඔය සද්ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට. රහතන් වහන්සේට කාල කියන කොටසක් තියෙනවද? නෑ. හැබැයි ඔරලෝසු කාල තියෙනවද උන්වහන්සේට? ඔව්. දැන් රහතන් වහන්සේ නමක් වැඩියොත් එහෙනම් මෙතන දැන් වෙලාව කිදේ ලැබුවා මම උන්වහන්සේ වෙලාව කියන එකක් නැද්ද? එහෙනම් උන්වහන්සේ ඔරලෝසු කාලේ තියෙනවා උන්වහන්සේට මොනවද නැත්තේ? අර කළ දෙයට ආල කාලේ නේ. මොකද උන්වහන්සේලා කළ දෙයට ආල කරන්නේ නැහැ පිටුදිනේ මේමයි පච්චුප්පන්න ස්වභාවය විතරයි උන්වහන්සේට තියෙන. මම ඔක්කොම පෙන්වලා දෙන්නම් දැන් මේ ටික. මම ඔබට මේ අතැඹුලක් ලෙස දෙන්නම් පිටුදිනේ මෙන්න මේ කොටස් ටික. දේශනා කිහිපයකම මට මේ ටික කරන්න ඕනේ. මොකද දේශනා කීපෙම ওই ටික කරනකොට ওই දේශනා පහක් විතර එක දිගටම අහගෙන යනකොට මේක වැටහිලා එයි කොහොම හරි මේ තුලින් පින්වදින ඒ කාන්තෙන් මේ රාග ද්වේෂ මොහ යම් ප්‍රමාණයකට ප්‍රහීණ කරගෙන යන්න පුළුවන්. ඒතුළු ඔබගේ වීර්යය තමයි එතනින් එහාට ඕනේ වෙන්නේ. න්‍යාය ධර්මයේ වටහා ගත්ත නිතර බණහන්න මාර්ගයේ වඩා මම මේ ඔබට දැන් මේ හැමතිස්සෙම කියලා දෙන්න උත්සාහ කරන්නේ පින්වදින පාර යනකොට කෙහෙල් දෙල්ලක් වැන්න තියෙනවා පාරේ. ඔන්න ඔය කෙහෙල් දෙල්ලක් වැල්ල තියෙනවා දැකලා ඒක තුලින් තමන්ගේ සමාධියක් නගා ගන්න. ඒ කියන්නේ කෙහෙල් දෙල්ල ගාව වාඩි වෙලා ඉඳගෙන මේ භාවනා කරන්න කියන එක නෙමෙයි. ඒවැය තියෙන ස්වභාවයන් අවබෝධ කරගන්න. ඒවැය තියෙන ස්වභාවයන් අවබෝධ කර කර ඉස්සරහට යන ක්‍රමවේදයක් හදන්න. අන්න එතකොට පින්වදිනේ ඔබගේ වටේ තියෙන දේවල් දකින්න වාරයක් ගානේ. ඔබට නිවන් දක ගන්න පුළුවන්. ලිඳට වැටිච්ච එක ලින්ක් හටින්මයි නේද ගොඩේ ඉන්න ඕනේ. ඔය මොකක් ගැනද ඒ රහතන් වහන්සේ නම කියලා තියෙන්නේ? ඒ කියන්නේ මේක වතුරු නිඳකට වැඩිච්ච එක ඒ ලින්කටෙම ගොඩේ ඉන්න ඕනේ කියන එකද ඔය කියලා තියෙන්නේ? නෑ පින්වදින ඔකේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ගැඹුරු ආර්ය අර්ථයක් තියෙනවා. නිරන වැඩිච්ච එක ලින්කටෙම ගොඩේ ඉන්න ඕනේ කියලා කියන්නේ පින්වදිනේ. රූපයක් නිසා අමාරුවේ වැඩිච්ච එක්කෙනා රූපය ගැන මෙනෙහි කරන්නම තමයි ගොඩට එන්න තියෙන්නේ. ඔබ රූපේ නිසා නම් අමාරුවේ වැහලා තියෙන්නේ. ඔබ ගොඩ එන්න ඕනෙත් මොකෙන්ද? රූපයෙන්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. ලින්කට නිරත වැටිච්ච එක ලින්කටින්ම තමයි ආයෙ ගොඩට එන්න තියෙන්නේ. එහෙනම් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය කොටස් පහ උපාදාන කරගෙන උපතක් හදාගෙන ඒ උපතට ලැබෙන විපාක විඳ විඳ ඉන්න ඔබ මේකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද පිංගුදලි කරන්නේ? දැන් ලිදේ වැහලා නේද ඉන්නේ. එහෙනම් මේ ලින්කටින්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. ලින්කටින්ම ගොඩ එන්න නම් ඔන්න දැන් බලනවා මුලින් හිතන් ඉතින් ලිදට වැටෙන වෙලාවේ හිතන් හිටියේ කොහොමද? රූප වේදනා සංඥා සංඛාර විඥාන නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන. එහෙනම් නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියලා හිතාගෙන හිටපු නිසා මොකද උනේ? අර ලිංග ලිඳ ඇතුළට වැටුණා. දැන් ලිඳ ඇතුළට වැහැලි ඉවරලා දැන් අනන්ත මහ දුකක් විඳිනවා මේ සීල දෙක. ඔබ ඇවිදගෙන යනකොට සිංහදෙනි ඔබගේ කකුල හැපෙනවා ගලක. නියපොත්ත කඩල යනවා අධික වේදනයි. දැන් කාටද බයින්න ඕනේ? බයින්න කෙනෙක් ඉන්නවා. මම මේිට පෙර දේශනාවකත් මේක දේශනා කරලා තියෙනවා. බයින්න එක දෙයක් තියෙනවා. ඒකටයි බයින්න ඕනේ. කාටද බයින්න ඕනේ? ඔය ඔය ඔය කියන අද මේ ඔය මේ වේදනාව දැනෙන්නේ මොකක් හින්දාද? අතීතයේක පින්වතුනි රූප උපාදාන කළා, වේදනා උපාදාන කළා, සංඥා උපාදාන කළා, සංඛාර උපාදාන කළා, විඥාන උපාදාන කළා. පංචස්කන්ධයන් උපාදාන කරගත්ත නිසා ඔබ ඉපදුණා. ඉපදින්න නිසා නේද මේ මහ දුක? එහෙනම් පින්වතේ කකුල හැපිලා වේදනාව විඳිනකොට එහෙනම් මේ අහිතක් හිතන්න තියෙන කවුරු ගැනද? පාරේ කෙහෙල්ලෙල්ල දාලා තියෙනවා. ඒ පාරේ කෙහෙල්ලෙල්ල පෑගිලා ඇවිල්ලා ඔබව වැටුණා. එල්ල පස්ස පැත්ත ඇනුණා. බිම නැගිට ගන්න බැරුව ඉන්නවා ටිකක් වෙලාද? දැන් බයින්න ඕනේ කාටද? කෙහෙල්ලෙල්ල දාපු කෙනාටද? නෑ නෑ. කෙහෙල්ලෙල්ල දාපු කෙනා නිසා නෙමෙයි මේක උනේ. ඊළ බලන්නනේ තව අතින්. මේ වෙලාවේ මේකට හේතුව කෙහෙල්ලෙල්ල වුණාද? කෙහෙල්ලෙල්ලට අඩිය දීපු කය හදලා දුන්නේ කවුද? ජීවිතය හදලා දුන්නේ කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? එහෙනම් පිටුදින ඔය මොහොතේදී ඔබ දකින්න ඕනේ නේද රූපයේ තියෙන ආදීනමයක් යටතේ ඔය කියපු කාරණාව. එහෙනම් මොහොතක් නැර පිටුදින තමන්ට අර මහ විඩාදෙන ඉනදෙන වැඩකටයුත්තක් වෙනකොට අන්නේ හැම වෙලාවකම පිටුදින සිහි කරලා බලන්නේ මේ රූපේ නිසා මට වෙච්ච හදියක්. ඉතින් මේ බලන්නක දැන් මේක මේ පැත්තකට වෙලා ඉඳගෙනම කරන්න ඕනේ කද්ද මම මේ කියන්නේ. ඕනේ වැඩක් කර ඉන්නකොට කරන්න පුළුවන් ක්‍රම වේදයක් මේ තියෙන්නේ. ඉඳගෙන කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මාර්ගයේ කියන එක වැඩෙනවා පින්වතුනි. තමන්ට දහම් න්‍යාය අහුණා නම්, දහම් න්‍යාය ධර්මයේ වැටුණා නම්, දහම් ඇස පහළ වුණා නම් පින්වතුනි ඔබට මාර්ගයේ වැටහිලා එනවා. මේ කියන ඒවා උපනිෂ්ක්‍රියක් වෙනවා විතරයි. ඔබ මාර්ගය හදා ගන්නවා. එහෙනම් කෙහෙල්ලෙල්ල බෑගිලා ඔබ වැටෙනකොට පින්වතුනි ඔබට දැන් මේ වේදනාවකින් නැගිට ගන්න බැරි නම් දැන් ඔබට තියෙනවා මේ ආදීනවයක් පේන්න තියෙනවා. අනේ මොන ආදීනවයක්ද මේ? රූපය හොඳයි හොඳයි කී කී ඉඳිහිල්ල නේද මට මේ දේ උනේ? වේදනාව හොඳයි හොඳයි කී කී ඉඳිහිල්ල නේද මේ දේ උනේ? සංඥා සංකාර විඥානත් හොඳයි කියන්නේ කියලා නේද මේක උනේ? එහෙනම් මේකේ මොන හරියක්ද? මේකේ මොන හොඳද? මේක උපාදාන කර ගැනීම නිසා හට ගන්නා වූ කයක් තියෙනවද? මොකක් හරි කයක් හට ගන්න. නයි ධාතු ගබ්බ සෙයියන් වෙන්නේ නැහැ. මොකක් හරි දැනක බිහි වෙන්න පටන් ගන්න. එහෙනම් මොකක් හරි දැනක බිහි වෙන වැඩ පිළිවෙලක් නම් මේ තියෙන තියෙන්නේ මේනම් මෙන්න මේ ක්‍රියාවලියේ මම අත මෙදෙන්නේ. සත්ව චූතේ සතාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සත්ව කියනවා කුමක් හේයින් සත්වද? නානන්ද සත්ව කියන මේ සත්ව කියලා කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කරගැනීමේ ක්‍රියාවලියේ සත්ව වෙනවා කියන්නේ. එහෙනම් තියෙන්නේ සත් කියලා අත් කරගත්ත කෙනෙක් ඔය උනේ. සත් කියන්නේ හොඳයි කියන්නේ. එහෙනම් හොඳයි කියලා අයිති කරගන්න කියලා නේද උපාදාන කරගත්ත නේද? එහෙනම් හොඳයි කියලා උපාදාන කරගත්ත නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන තිඟදින අද දුක් විඳිනව නේද සිඳු දෙන්න. එහෙනම් දැන් පාරේ යනකොට ඔබ නිවන් දකින්න ක්‍රමවේදයක් හදාගන්න හැකියි. එහෙනම් පාරේ සිහියෙන් යන්න පුළුවන් නේද තිඟදින යනකොට පාරේ සිහියෙන් යනවා කියන්නේ ගල් ඇලෙනවද බොරු ඇලෙනවද කියලා බල බල යන එකට නෙමෙයි. එහා පැත්තෙන් මෙහා පැත්තෙන් වාහනිනවද කියලා බල බල යන එකට නෙමෙයි පිංගුතුනි සත්‍යාගතයන් වහන්සේ සිහිය පීටෝ ගන්න කියලා කිව්වේ. සිහිය පීටෝ ගන්න කියලා කිව්වේ අර මං මුලින් කිව්ව එක්කවර රාග දේශ මොහ තමන් තුළට එනවද කියලා බල බල අයින් කරගන්න එකට. අන්න සිහියෙන් හිටියා. එහෙම නැත්නම් පිංගුතුනි ඔය ආකාරයක මොකක් හරි කර්මස්ථානයකට සිහිය පීටෝ වෙන්නේ. එහෙමත් නැත්නම් පිංගුතුනි පහාන සංඥාවෙන් ඉන්නව. උප්පන්නං කාම විතක්කං ආදිවාසේති පජහති විරෝධේති ජාන්ති කරෝති අනභාවං ගමේති. යම් කිසි කාම විතර්කයක් ආවොත් එහෙම කාම සහගත විතර්කයක් ආවොත් එහෙම පින්තුතුනි ඒක පිළිගන්නේ නැහැ, ඒක ඉවසන්නේ නැහැ, ඒක පරිවර්ජනය කළා, සදහටම නැති කළා, ආයෙ උපදින්න නැති කළාම දාගන්න. උපන්නම් ව්‍යාපාද විතක්කන් ආදිවාසේති පජහති විරෝධේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. යම් කිසි තරහ සහගත විතක් ආවම මම මේව සරල හේව කියන්නේ ව්‍යාපාදයේ තේම තව තියෙනවා පින්තුතුනි අර්ථ දැක්න්නේ. ටිකක් ගැඹුරට යන්න පුළුවන් දේවල්. පංච නීවරණයන් යම් දවසක මම ගැඹුරෙන් විස්තර කරලා දෙන්නම්. ඒ ගැඹුරෙන් විස්තර කරලා දෙනකොට ඔබට තේරෙයි ඔය ව්‍යාපාද කියන අර්ථවල එහෙම ටිකක් තව ගැඹුරට අර්ථකථන තියෙනවා. අටුවා ටීකා ටිප්පණි කියවන්න ඕනේ. ඔය එකක්වත් ඇහැටවත් දැකපු නැති අය කියනවා පින්විතින් අපි ධර්මයේ විකෘති කරනවා කියන්නේ. දැන් මම මොකද්ද කරන්නේ? දැන් මම අටුවා එල්ලගෙන යනකොට පිටේ මම යනකොට කියවල බලන්න ඕනේ. අටුවා ටික කියවන්න. මේ මහා උත්තමයන් වහන්සේට අටුවා මේ ලියලා තියෙන්නේ ඒකනේ. සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනා අඩංගු අටුවාවක් තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා. අංක 1 පොත් අංක 2 කියවල බලන්න කියලා. ඕන කෙනෙකුට. මහා සාර ධර්මස්කන්ධයන් තියෙනවා. හිතාගන්න බැරි දේවල්. netti prakarane pitakopa desey kela moolika atuwa thunak thiyene. මහා කච්චාන මහරහතන් වහන්සේගේ දේශනා අඩංගු පොත් දෙකක් ඒක. ඔවා කියවනකොට තියෙනදී උඩියට ඉතුරු වෙලා යනවා මේ තථාගතයන් වහන්සේගේ මේ එක වචනයක් විග්‍රහ කරලා තියෙනවා මහා පරම ගම්භීර ලෙස. ඉතින් ඒව කියවන. ඒව කියවලා තමයි අපිට දොස් නගනවා නම් නගන්න තියෙන්නේ. එනං මේ ව්‍යාපාරයේ කියන එක පසු කාලෙක මම තීරණ කරලා දෙන්නම් මොකද දැන්ට තරහව කියනවත් හිතා ගන්න බඩුවෙන් තරහ. එනං තමන්ට තරහ සහගත ක්‍රෝධ සහගත සිතුවිල්ලක් ආවොත් එහෙම පිංගුතුනි ඔන්න ඒක තියා හොඳට බලාගෙන ඉඳලා නාදි වාසේති පජහත විනෝදේති භන්ති කරවති අන බාවං ගමී උපන්නං කාම විතක්කං නාදි වාදත නැත විහිංසා විතක්කං නාදි වාසේති පජහත විනෝදේති භන්ති කරවති අන බාවං ගමී. දැන් මොකද වෙන්නේ? එනං මේ කාට හරි හිංසාවක් පීඩාවක් කරන්න යම් කිසි සිතුවිල්ලක් පහළ වුණාද අන්නේ වෙලාවට සිහියෙන් හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ඒ කෙනාට තමන් ගැන හිංසා පීඩා වෙනවා. සිහියෙන් හිටියේ නැත්නම් තමන්ට තරහ යනවා. සිහියෙන් හිටියේ නැත්නම් පිංගුතුනි කාම පරිදාහයෙන් දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්නෝවට තමයි සිහිය පිහිටවගෙන ඉන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් නිවන මොන තරම් ශාන්තයිද ප්‍රණීතයිද කියලා නේද සිහිය පිහිටවගෙන ඉන්න කියෝ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. මේ නිවන මොන තරම් ශාන්ත ප්‍රණීතද කියලා නිරන්තරයෙන් සිහි කර කර ඉන්න බුල ඕන තව විදිහක් සිහිය පිහිටවගෙන ඉන්න. ඔය ආකාරයට පිංගුතුනි මේ සිහිය පිහිටවගෙන ඉන්න ක්‍රමවේදයක් කතාගත යනවා දේශනා කළා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ පාරේ යන්න බය නැතුව, එළියට යන්න බය නැතුව, ඇවිදින්න බය නැතුව, පොස්ත ගන්න අතට අරගෙන ගිහ යතු ගන්න. ඔය ගිහ යතු ගන්න ක්‍රම වාරයක් වාරයක් ගන්න ඔබට කර්මස්ථානයක් වඩා ගන්න පුළුවන්. මිදුල අතු ගන්න වාරයක් වාරයක් ගන්න කර්මස්ථානයක් වඩා ගන්න පුළුවන්. ඒ විදිහට පිංගුතුනි තමගේ ජීවිතේ මේ දෛනික රාජකාරි කරගෙන යන්න. එතකොට ඔබ දන්නේම නැතුව සම්මා ආජීවයට වැටෙනවා. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන ජීවිකම් කප්පේති. මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවයෙන් ජීවිතය ගත කරනවා කියන්නේ. එතන සම්මා ආජීවයට පත් වෙලා කටයුතු කරනවා. නිරන්තරයෙන් තමන් තුළින් කෙරෙන්නේම අරවගේ ක්‍රියාදාමයක් ක්‍රියාපටිපාටියක්. අන්න එතකොට පිංගුදේවල අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා බ්‍රහ්මචර්යාව පූර්ණිය වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් නිවන් මඟ තියෙන්නේ කැලේ නෙමෙයි. නිවන් මඟ හැමතැනම තියෙනවා. හැබැයි කෙනෙකුට පිංගුදිනි ඔය සියලු වැඩ වලින් අයින් වෙලා මේ වැඩේ විතරක් කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? බොහොම සීක්‍රෙන් මේ ගමනේ යන්න පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ හැවිදිලා කැවිදිලා මේක කරගන්න කියලා. ඕකටත් ඉතින් මට දොස් කියලා හරියන්නේ නැහැ. බැරි නම් නිකන් ඉන්නේ ඉතින් මට මොකද? ඔව් මෙල්ලේ වැල දාගෙන යනකොට මම කියනවා අනේ වැල දාගන්න එපා කියලා. ඊට පස්සේ මට බයිනවා. මැරෙන්නවත් දෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට මට මොකද කරන්න තියෙන්නේ? ඉතින් මැරියම් ඔබට මොකද කියලා අතහැරලා දාන්න. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මම ඔබට කියන්නේ. ඇයිද මේ තරුණයන්ට කියන්නේ ඒකයි. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මම තරුණයන්ට කියන්නේ. ඔය තරුණ ජීවිතේ නාහි වෙන්න දෙන්න එපා. තරුණ ජීවිතේ නාහි වුණාට පස්සේ මොකද එතනින් වෙන්නේ? ඊට පස්සේ කොන්ද ගෙලින් තියාගන්න බෑ. ඇවිල්ලා ඉන්න බෑ. විනාඩි 10ක් ඉනකොට කොන්ද රිදෙන්න ගන්නවා. පිංගුදින ශාරීරික වේදනාවක් තියෙනකොට Tamanට නිවන් දකින්න බෑ. ශාරීරික වේදනාව තියෙනානේ නිවන් දකින්න බැරි නිසා තමයි තථාගතයන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ නැත්තම් ප්‍රේත ලෝකෙ උපදින්නේ කියලා. ඒකුන්ට සිතක් කරන්නේ. නරකාදී මේත නරකයේ උපදින්නේ ඒකුන්ට සිතක් කරන්නේ. නේද? තථාගතයන් වහන්සේ නමක් කියන්නේ මහා කරුණාවෙන් ලෝකෙට පහළ වෙන උත්මයෙන්නේ. නිවන් දකින්න පුළුවන් අඩු පල්ලෙහාම මට්ටමේ ඉන්න මනුෂ්‍යයගාව තමයි තථාගතයන් වහන්සේ ඉපදුනේ. මොකද එතනින් පල්ලෙහා ඉන්න අය පිටින් ශාරීරිකව අධික වේදනාව විඳින පිරිස. එතන ඒ අයට නිවන් දකින්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. බෑ. නිවන් දකින්නේ බෑ. සමහර අයගේ මානසිකත්වයේ නෑ. සමහර අය අධික වේදනාව විඳිනවා. දැන් ඔබට දැඩි ඔළුව කැක්කමක් තියෙන වෙලාවක ලේසි වේද මේක කරගන්න. මඟ වැඩින්නේ නෑ. දැඩි ඔළුව කැක්කමක් තියෙන වෙලාවක ගන්නකොට. එහෙනම් පිටින් ඒක නිසා තමයි මම ඔබට ওই පුන පුනා කියන්නේ. ඒක ඔය කය වයසට ගියාට පස්සේ විඳින ඔය දිගච්ච බරකරත්තයක් වගේ ඕක ඉඳපස්සේ කය ආනගෙන යන්නත් හරි අමාරුයි. නිවන් දකින්න වීර්ය වඩනවා කියන එක මෙන්න වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි තරුණ තරුණියන්ට මම කියන්නේ මේ තරුණ කාලෙදී මේ මගට යොමු වෙලා ඉඳගෙන මේ මග සකස් කරගෙන තමන්ගේ වැඩේ කර යන්න කියලා. ඉතින් බැරි නම් ඔහොම ගිහින් බලන්න. යම් දවසක ඔබටම තේරෙයි. ඔබට තේරෙනකොට ඉතින් කල් වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ ධර්මත් ඉදින් මම මේ මතුවිවි ධර්ම නැගෙනවා දැනේ. හැම කෙනාම නිවන ගැන කතා කරන බොහෝ දෙනෙක් තව සමහරව නිවනට ගරහනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ මට. නිවන් දකින්න බණ කියන පිරිසට ගරහනවා. නිවන් දකින්න පුද පූජා තියෙන පිරිසට ගරහනවා. ඉතින් ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. පිටින් මේ පින්වත් පිරිස ගැන අනුකම්පාවෙන් ඉඳලා බදාරන්න තමයි තියෙන්නේ අපි හැමෝටම. ඉතින් ඔබට තියෙනවා පිටින් නිවන් මාගේ විවර වෙලා. ඉතින් මේක කොහොම හරි කරගන්න. එහෙනම් දැන් ඔබ සිහිය පීඩෝගෙන ඉන්න හැම මොහොතකම ඉඳලා අතර ගත්තත් සිහිය පීඩෝගෙන ඒක කරන්න. ඉන්ද්‍රා අතරගෙන එක පැත්තකට අතුගාගෙන යනකොට තියෙනවා. ඉතින් ඔබට ඒක තුලින් කර්මස්ථානයක් වඩාගෙන යන්න පුළුවන්. අනිත් පැත්තට අතුගාගෙන යනකොට ඒක තුලින් කර්මස්ථාන. ඉන්ද්‍රේ මේ ඉරට මෙහෙම නැවෙනවා, දිගහැරෙනවා, ඔය ටිකත් බලන්න පුළුවන්. ඔය හැමතැනකම ඔබට කර්මස්ථානයක් හදා ගන්න පුළුවන්. මැල්ලුම් ටිකක් අරගන්න, දැන් මොකක් හරි අරගෙන, ගොඩවල ටිකක් අරගෙන ඕක කපාගෙන යනවා. ඔය කපාගෙන යන මොහොතක පිටුදින ඔබට ඒ කාන්තියම දැක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අන්න ඒවට ගුරු වෙන්න. එතකොට තමන් වැඩ කරන හැම මොහොතකම සිංහදෙනි තමන්ට ඒ තුලින් කර්මස්ථාන නැගිලෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න නම් මොකක් තියෙන්න ඕනේද? තමන්ට තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය. මේ ධර්මයේ අඳුර ගන්න පුළුවන් ක්‍රමවේදයක් හැදෙලා තියෙනවා. එහෙනම් දැන් ලෝකේ තියෙන න්‍යාය ධර්මයේ හොඳට තේරුම් ගන්න. ලෝකේ තියෙන මේ එක න්‍යාය ධර්මයේ තියෙනවා. දැන් සිංහදෙනි හොඳට බලන්න ඕන. මෙන්න මේ කරුණ මේ ටික හොඳට අහගන්න. ඔබට තියෙනවා පිංගුදුනි මේ ලෝකේ නිසි කියලා දේවල් ටික. මේ බොහොම සරලව නිවන් මේ මග අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක්. මේක හොඳට අවබෝධ කරගෙන මම ඔබට ගිය සතියේ කිව්වා සතියක් මේක මෙනෙහි කරන්න. දැන් අදත් මේක ඉගෙනගෙන ඉඳලා තව සතියක් මෙනෙහි කරන්න. මාසයක් මෙනෙහි කරගෙන යනකොට ඔබට ලොකු වෙනසක් තේරෙයි. මාසයක් තිස්සේ මෙනෙහි කරනකොට ලොකු වෙනසක් ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳට තේරුම් ගන්න දැන් මේ කියන කතාව. අනිසි කියලා යමක් තියෙනවා. නිසි කියලා තව යමක් තියෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි. ඔබට නිසි කියන දෙයි තව කෙනෙකුට නිසි කියන දෙයි දෙකම එකයිද? දැන් ඔබට තේරෙනවා පින්වතුනි මෙතන වට අත්තක් තියෙනවා. දැන් මේ වට අත්ත මේ පොත්කරුවට දීලා තියෙනවා. දැන් මේක කෙනෙකුට නිසි වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක නිසි නොවෙන්න පුළුවන්. එහෙනම් දැන් නිසි කියලා කියන්නේ පින්වතුනි නිශ්චිත දෙයක්. නිසි කියන්නේ මොකද්ද? තමන්ගේ කැමැත්තට නේද නිසි කියලා කියන්නේ? නිසි කියලා කියන්නේ තමන්ගේ කැමැත්තට නේද? හොඳට කල්පනා කරලා බලන්න. නිසි කියලා කිව්වේ තමන්ගේ කැමැත්තට නෙමෙයිද කියලා. එහෙනම් කෙනෙක් කැමති නම් මේක මෙහෙම තියනවට එහෙනම් ඒක යාට නිසි. හැබැයි තව කෙනෙක් කැමති නැත්නම් මේක මෙහෙම තියනවට ඒක යාට නිසි නෑ. එහෙනම් පින්වතුනි නිසි කියලා කියන්නේ කාගේ හරි කැමැත්තක්. එහෙනම් දැන් තමන්ගේ කැමැත්තක් හදාගත්තොත් යමක් තමන්ට නිසි කියලා හදාගත්තොත් එහෙම ඒ දේවල් නිසා ඔබ පෙරෙනවද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. යමක් නිසි කියලා හදාගත්තනම් ඔන්න ඔය නිසි කියන දේ තුල තමන්ගේ කැමැත්තක් පනවගෙන ඉන්න නිසා, තමන්ට මෙසේ විය යුතුයි කියලා පනවගෙන ඉන්න නිසා පිටුතුනේ හැම මොහොතකම ඔබ පෙළෙන්න පටන් ගන්නවද නැද්ද? දැන් නිකමල හිතන්නකෝ මේ වටාන්ත මෙහෙම තියෙනවා. දැන් ඔබ පෙළෙනවද නැද්ද? දැන් මේ වටාන්තේ වැටෙන්න ඔන්න මෙන්න තියෙනවා. දැන් ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඇයි ඔබ පෙළෙන්නේ? නිසි නැති හින්දා නේද? දැන් ඔබගේ නිසි විදිය මොකක්ද? දැන් මම මෙතන 10 දිනකින් කතා කරලා ඇහුවොත් එහෙනම් මේක තියන නිසි විදිය කියන්නේ කියලා එකම විදියක් කියයිද? නෑ. 10 විදියක් කියන්නේ. එහෙනම් මේ 10 දෙනාටම පින්වතුනි මේක අනිසි. එහෙනම් යමක් අනිසි කියලා කියන්නේ පින්වතුනි සහ මුලින්ම පෙළෙනවා. මහා පෙළීමක්මයි තියෙන්නේ. අනිසි කිව්වේ ඒකයි. ඇයි එහෙනම් නිසි කියන එකක් හදාගත්තේ? ඇයි ඔබ නිසි කියන එකක් හදාගත්තේ? නෑ, නිසි කියලා කියන්නේ ලෝකෙ තියෙන එකක් නෙමෙයිනේ. නිසි කියන්නේ ලෝකෙ තියෙන එකක්. නැත්නම් ඔබ හදාගන්න එකක්ද? දෙන්නේ නිසි කියලා කියන්නේ ලෝකෙ තියෙන එකක් නෑ. හැමෝටම එක වෙන්නේ නැහැ. හැමෝටම එක නෙමෙයිනේ. එහෙනම් නිසි කියලා කියන්නේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. නිසි කියලා කියන්නේ එහෙනම් තමන් හදාගන්න එක. එහෙනම් දැන් තමන් නිසි කියලා දෙයක් හදාගත්තා නම් ඔන්න ඕක නේද කියන්නේ මුලාව කියලා කියන්නේ. ලෝකේ ස්වභාවය තමයි හේතු ටික ගැලපුණා නම් හැදුනා, හේතු ටික නැත්තම් නෑ. එතරම් හේතුම් පඬිත් සම්බෝතං හේතු භංගා නිරුජ්ජති. ඕක තමයි ලෝකේ ස්වභාවය. එහෙනම් අපි හදා ගන්නවා නේද නිසි කියන එක. එහෙනම් නිසි කියන එකක් හදාගෙන පිංගුතුනේ ඊළඟ මොහොතේ මූණ දෙන්න නේද හදන්නේ. දැන් මේ ඔය මේ ලයිට් එක පත්තු වෙන්නේ පිංගුතුනේ අපිට කරවල හින්දාද? දැන් ඔබගේ දිදී දැඩි කැමැත්තක් තියෙනවා මේ කරවලයි මේ ලයිට් එක දෙන්නා හොඳයි. දැන් මේ ඔබගේ කැමැත්ත හින්දා නැත්නම් ඔබගේ මේ අපිට කරවල හින්දාද මේ ලයිට් එක දැන් පත්තු වෙලා තියෙන්නේ? හොඳට හින්දාද බලන්න. මේ ෆෑන් එක ගරගෙන යට ඉන්නාට රස්නි හින්දාද? නෑ, ඒකට අදාළ හේතු ගැළපෙච්ච නිසා. ඒකට අදාළ හේතු ටික හරියාකාරවම ගැළපෙච්ච නිසා පින්වතුනි මේ ෆෑන් එකේ අර මේ මේක උදා වෙවි තියෙනවා. මේක නදාල හේතු ටික තියෙන නිසා පින්වතුනි මේකත් උදා වෙවි තියෙනවා. එන ඒක නේද ස්වභාවය? එන ඒක නම් පින්වතුනි ලෝක ස්වභාවය. දැන් අපි මොකද්ද මේ නිසි කියලා හදාගන්නේ? නිසි කියලා ඔක හදාගත්ත ගමන් පිංගුතන ඊළඟ මොහොත නේද ඔය ප්‍රත්‍යෙන් උපදින එක වෙන්නේ පච්චුප්පන්න ස්වභාවයට එන්නේ. එහෙනම් පච්චුප්පන්න ස්වභාවයට එන්න කලින් අපි නිසි කියන එකක් හදාගෙන ඉවරයි නේද? එහෙනම් පච්චුප්පන්න ස්වභාවයට එන්න කලින් නිසි කියන එකක් හදාගත්ත ගමන් පිංගුතන මොකද වෙන්නේ? අර පච්චුප්පන්න ස්වභාවයෙන් ඒ උපදින දේ දිහා දැක දැක පෙළෙන්න පටන් ගන්නවා නේද? හොඳට කල්පනා කරලා බලන්න මේ කියන්නේ. මේ යමක් ප්‍රත්‍යයෙන් උපදින්න ඔන්න මෙන්න තියෙද්දි දැන් අපි හිතමු අපි කැට ගහනවා. කැට ගහන්නේ අපි. අපි කැට ගහන්න කැටයක් අරගෙන ඉවර වෙලා ඕක දැම්මහම මේ ප්‍රත්‍යයෙන් උපදින්න මොහොතකට කලින් අපි ඔට්ටු දානවා නේද ඔකට? දැන් කෙනෙක් කියනවා 18. දැන් එයාගේ නිස මොකද්ද? එයාගේ නිසි මොකද්ද? 18. තව කෙනෙක්ගේ නිසි මොකද්ද? 15. තව කෙනෙක්ගේ නිසි මොකද්ද? 12. එහෙනම් දැන් නිසි එකක්ද? නෑ. නිසි කිව්වේ හිතේ හදාගන්න. දැන් එහෙනම් තාම මේක ප්‍රත්‍යෙන් ඉපදුනාද? තාම මේක පච්චුප්පන්න උනේ නෑනේ. එහෙනම් පච්චුප්පන්න වෙන්න කලින් ඕන් හදාගෙන ඉවරයි නේද දැන් මේ නිසි කියන එක? එහෙනම් පච්චුප්පන්න මොහොතේ ඉන්න කලින් නිසි කියන එකක් හදාගත්තට පස්සේ පිටුදෙනි පච්චුප්පන්න මොහොත ආපු ගමන් මොකද වෙන්නේ? පෙළෙනවා. එහෙනම් තමන් මොකක් හරි විදිහක් හදාගත්තා නම් පින්වතුනි අනික් හැම විදිහම නිසා මොකද වෙන්නේ? පෙළෙනවා. ඒකයි ස්වභාවය. දැන් මේ වටාර්ථ තිබිය යුතු විදිහ කියන එකක් ඔබ හදාගත්තා නම් මම වටාර්ථ මෙහෙම අඩමානේ තියෙනකොට ඔබ මක් වෙනවද? පෙළෙනවා. මම මේ වටාර්ථ මයික් එක උඩ තියෙනකොට මොකද වෙන්නේ? පෙළෙනවා. මම මේ වටාර්ථ කරන්ට් එක මේ තියෙන දැනක තියෙනකොට මොකද වෙන්නේ? පෙළෙනවා. ඇයි ඔය? එනම් මේ හැම එකක්ම අනිසි නේද? අනිසි වෙන්නේ පිඟුදුනේ නිසි එකක් හදාගත්තේ හින්දා. එහෙනම් අනිච්චේ නිච්ඡන්ති කියන තැන ඉන්න නිසා නේද ඔය ඔක්කොටම හේතුව? මේ අනිච්ච වූ දේවල්, අනිසි වූ දේවල් නිසි කියලා හිතන් ඉන්න හින්දා නේද මේ? ඒක නිසා නේද ඔය නිසක් පණව ගන්නෙ ඔක්කොටම කලින්. නිස පණව ගත්ත ගමන් පිඟුදුනේ එතනින් ඉහකට පෙළෙනවා. එහෙනම් දැන් රහතන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? රහතන් වහන්සේගේ ස්වභාවය තමයි පිංගුතුනි අනිසි. ආයෙ දෙකක් නැහැ. අනිච්චේ නිච්ඡන්ති නෙමෙයි, අනිච්චේ අනිච්ඡන්ති. අනිච්චේ අනිච්ච තමයි. ආයෙ දෙකක් නැහැ ඒකේ. ප්‍රත්‍යයෙන් හටගන්නවා මගේ වදකේ තියන්න බෑ. එහෙනම් පිංගුතුනි ආයෙ රහතන් වහන්සේගේ විදි නැහැනේ. රහතන් වහන්සේගේ විදි නැහැ. විදි කියලා ඒවා නැහැ. දැන් ඔබට විදි ගොඩක් තියෙනවා නේද? ඔබට තියෙනවා විදි ගොඩක්. රහතන් වහන්සේට එහෙම විදි කියලා જાතියක් නැහැ. උන්වහන්සේගේ හොඳම විදිය මොකද්ද? ඈ, ඒ වෙලාවේ තියෙන විදි. ඒ වෙලාවේ තියෙන විදිය කියලා කිව්වෙ පින්වතුනි ප්‍රත්‍යයෙන් උපදින විදිය නේද? බලන්නකො පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයේ හැමතැනම ඉදිරියේ නැහැටි. මෙන්න මේ ටික හරියට අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඔබට ආයේ කොහෙවත් නෙමෙයි මේ මේ වාදි මේ ළඟපාත මේක තියෙනවානේ මේ න්‍යාය ධර්මයේ මේක වඩලා බලන්නකො කොච්චර ප්‍රමාණයකට මග වැඩෙනවද කියලා මහා ඈතක ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙමෙයි නෙමෙයි බුදුදහමේ ගැඹුරු හරය හොයාගෙන හොයාගෙන යන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ මේ සරල මම ඒකයි කිව්වේ මේ අතැඹුලක් වගේ තියෙන්නේ මේ බොහොම මේ පොඩි දෙයක තියෙනවා මේක ඒක හරියට තේරුම් ගන්න මේ සියුම් කර කර ගම්මු මේක උදාහරණ ගොඩාක් දාලා පිඟුදිනේ මේකේ තියෙන හරය හරියටම අල්ලගත්තා නම් මේ න්‍යාය ධර්මයේ මහා පහසුවෙන් ඔබට වැටහෙනවා එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඔය කියන අර පාරේ යනකොට කෙහෙල්ලෙල්ලක් වැඩිලා තියෙනවා එහෙනම් උන්වහන්සේට හොඳම විදිය මොකක්ද ඔය තියෙන විදිය එච්චරයි දැන් උන්වහන්සේට හොඳම විදිය ඔය තියෙන විදිය නම් පින්වත්නි උන්වහන්සේ ඇලෙයිද ඇලෙයිද නෑ ගැටේද නෑ එහෙනම් සියලු විදි පහත් වෙලා තියෙන්නේ උන්වහන්සේට එහෙනම් සියලු විදි පහත් වෙලා දාපු නිසා පින්වත්නි ආයේ උන්වහන්සේට ඇලීමක් ගැටීමක් කියන එක හටගන්න හේතුවක් නෑ හැබැයි පින්වත්නි අපිට මොකක් හරි විදියක් පනව ගන්න නිසා මේක මෙසේ විය යුතුයි උඹ මෙසේ සිටිය යුතුයි ආදී වශයෙන් මොකක් හරි විදියක් පනව ගන්න නිසා ඒ පනවගත් එකක් නැර එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා හෙට ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් තියෙද්දි ඔබ කියනවා ලංකාව දිනනවා කියලා දැන් ඔබ විදියක් පැනෙව්ව නේද ඔබ නිසි කියන එකක් දුන්නා නේද විදියක් පැනෙව්ව නේද දැන් එක්ක හෙට ඔබ අඩන්න ඕනේ එක්ක හෙට ඔබ hina වෙනවා එනම් ඔය ඇලිමයි ගැටිමයි දෙකටම හේතු වෙච්ච මුලාව සිද්ධ කරගත්ත දැන්නේ විදි නැති ලෝකේ විදි පනවන්න ගියලා පිටුදින පච්චුම්පන්නයි ඒ මොහොතේ ප්‍රත්‍යයෙන් ජනනීය වෙනවා ඒකයි ස්වභාවය හේතු ටික එකතු වෙච්ච ගමන් ජනිත වෙනවා එච්චරයි හේතු ටික එකතු වීමෙන් උදා වෙමි තියනවා හේතු ටික නැති වීමෙන් වැය වෙලා යනවා ඔච්චරමයි යථාර්ථයට තියෙන්නේ එහෙනම් පින්වතුනි මේ කිසිම වැඩක් නැති ආකාරයකට නේද අපි මේ නිසි කියන දේ පනවන්නේ යන්නේ නැත්නම් විදි කියන ඒවා පනවන්නේ යන්නේ එහෙනම් ඒ මොහොතේ හටගන්න විදිය තමයි පින්වතුනි හරිම විදිය හොඳම විදිය වෙන කරන්න දෙයක් නැහැ ඇයි පින්වතුනි හේතුඵල සියල්ල ගැළපීලා නේද ඒ වෙලාවේ එක සකස් වෙන්නේ මට කියන්න ඔබ යම් දෙයක් වෙන්න අවශ්‍ය හේතු ටික කියන්න බලන්න එහෙනම් ඔබට කියන්න පුළුවන් හේතු ටික ඔක්කොම ඒ තථාගතයන් වහන්සේගේ ගෝචර ධර්ම ලෝකවිදු මගේ සාතුරුන් වහන්සේ ලෝකවිදු පිංගුතුනි තුන් ලෝකේම තතුලෙස දැකගත්තු උන්දේ තුන් ලෝකේ කිව්වේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක එහෙම නෙමෙයි එතන තුන් ලෝකේ කියලා කියන්නේ සත්ත්ව ලෝක අවකාශ ලෝක සංකාර ලෝක කියන තුන සත්ත්ව ලෝකේ තමයි අර කියපු තුන අයිති වෙන්නේ එහෙනම් ඊටත් එහා මහ ගැඹුරක් දේශනා කරපු උත්තමේ එහෙනම් අර සංඛාර ලෝක කියන කොටසට තමයි ඒක අයිති වෙන්නේ. මේ මේ සංඛාර නිසා මෙන්න මේ ආකාරයට මේ මේ විදිහට උපදිනවා කියලා. එහෙනම් උන්වහන්සේ මේව තතුලෙස දහි ගන්න පුළුවන්. අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔය ආයේ ගිහිල්ලා බලමු ඔය පිළීම ගැන එහෙනම්. දැන් ඔබ විදිහ පනව ගත්තට පස්සේ ඔය විදිහ පැනෙවුනහම ඔය විදිහට නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? පෙලෙනවා. ඒක නේද ස්වභාවය? දැන් ඔබ ගෙදර පෙලෙන්නේ. අපි යකෝ දැන් ඔන්න ගෙදර කුස්සියට යනවා. ඔය ගෙදර කුස්සියේ පිහිය එල්ලන්න තැනක් තියෙනවා. දැන් පිහිය එල්ලන්න තැනක් තියෙනකොට දැන් ඔබ මොකද කරන්නේ? ඔන්න දැන් පුතා පිහියෙන් මොකක් හරි වැඩක් කළා. ඒ පිහිය ඔන්න උඩ දාලා තියෙනවා කොහේරි දැනට. දැන් ඔබ පෙළෙනවද නැද්ද? දැන් පෙළෙනවා. ඇයි පෙළෙන්නේ පිටින්ද? ඔබ නිසි කියලා දනක් පනවගෙන ඉන්න හින්දා නේද මේ? ඔබ නිසි කියලා දනක් පනව ගත්තට පස්සේ පිටින්දනි වෙන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගන්න දේත් එක්ක හැමතිස්සෙම එක්ක ගැටෙනවා එක්ක ඇලෙනවා වැඩි හරියක් ගැටීම් තමයි තියෙන්නේ. වැඩි හරියක් පිටින්දනි ගැටෙන එක තමයි ඔබ ජීවිතේ කරන්නේ. ඔබ ඇලෙනවා අඩුයි. ඔබ වැඩි හරියක් එන්නේ මොකද්ද? ගැටෙන එක. පුදුමාකාර ගැටීමක් තියෙන්නේ. ඒක නිසා තමයි පිටුදින සතර අපාය විවර වෙන්නේ හැම මොහොතකම. පුදුම විදියට ගැටෙනවා. ඒ වගේම අර ළමයා අර කබල ඔක්කොම කරලා ඉවරලා අර ඇනේ ඉල්ලලා තිබ්බනම් එහෙම මොකද වෙන්නේ? ඇනේ ඉල්ලලා තිබුණා මොකද වෙන්නේ? දැන් ඇනේ ඉල්ලනවා. අනේ හොඳයි මගේ රත්තරම් පුතා. දැන් ඇනේ ඉල්ලනවා. හොඳට අත්දකින්නේ ඒක. එහෙනම් දැන් ඔබ විදිපනව ගත්තා. කොස්ත තියන්න ඕනේ තැනක් තියෙනවා. මොන විදිය පැනෙවුවා? දැන් විදිය පනව ගත්තා නම් කොස්ස වෙන දණේ ගෙම තිබ්බනම් මොකද වෙන්නේ? දැන් ගැටෙනවා. ඒ ගැටෙනවා කියන්නේ දැන් පෙලෙනවා. ඒ පෙලීමේ ප්‍රතිඵලය තමයි ඔය ගැටීම කියලා කියන්නේ. දැන් පෙලෙනවා. ඔබගේ මිදුලේ කොල්ල වැහැල්ලා. ඔබගේ මිදුලට කොල්ල වැහැල්ලා තියෙනකොට පෙලෙනවද නැද්ද? පෙලෙනවා. ගෙදර වැලි නැගිනකොට පෙලෙනවද නැද්ද? පෙලෙනවා. මේ මිදුලේ ඕන් තරම් ඇවිද්දා. දැන් පෑගින්නේ මොනවද? වැලි. හැබැයි ගෙට ඇවිල්ලා වැලි පෑගෙන උඩ මොකද වෙන්නේ? පෙලෙනවා. මොකද්ද පින්වතුනි දැන් ඔය පෙලෙන්නේ වැලි හින්දද? හොඳට අත්දකලා බලන්න. ගෙදර මිදුලේ වැලි කාන්දක් තියෙනවා. ඕක පාග පාග පාග ඇවිල්ලා අරගෙන හොඳට සාපේ මේ පිහිදාලා පාපිස් නාවි හොඳට පා පා පිහිදාලා ඉවර වෙලා ගේ ඇතුළට යනකොට ගෙදර පුතා වැලි පොඩ්ඩක් දාලා ගේ ඇතුළට. දැන් ඔය වැලි උඩින් යනකොට දැන් ගැටෙනවා. මේක පෙලෙනවා දැන්. මේ වැලි ටික දැක්කත් ඇති උඩින් යන්න ඕනේ නැහැ. වැලි ටික දැක්කත් ඇති. එහෙනම් පින්වතුනි වැලි නිසාද පෙලෙන්නේ? දැන් පෙලෙන හේතුවත් හොයා ගන්න ඕනේ අපි. වැලි නිසාද පෙලෙන්නේ? නෑ පිංගුදිනි, මිසි නිසායි පෙලෙන්නේ. යමක් මිසි කියලා ගත්ත නිසායි පෙලෙන්නේ. අනිච්චේ නිච්ඡන්ති නිසායි පෙලෙන්නේ හැමතිස්සෙම. හොඳට තේරුම් ගන්න ඔය පෙලෙන තැන. උත්සාහ කරන්න හින්දා රහතන් වහන්සේ දෙකෙක් වගේ ඉන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය මොකක්ද? ඔයක තමයි විදිය. හොඳම හෝ නරකම එක වැඩක් නෑ. ඕක තමයි විදිය. උන්වහන්සේ ඉන්න දැන කැරපොත්තෙත් කැරපොත්ත ටිකක් දුවනවා එහාට මෙහාට. උන්වහන්සේ මේ වෙලාවේ හොඳම විදිය මොකද්ද? ඔය තියෙන විදිය. ඔය වෙලාවේ ප්‍රත්‍යෙන් ඉපදිච්ච විදිය. උන්වහන්සේ වාඩි වෙලා භාවනා කරන උන්වහන්සේ දකිනවා ඊට උද. තමන්ගේ ගිහිකල පුතා, චූටි පුතා. හැබැයි ගිහිකල චූටි පුතෙක් ඉන්නවා. මේ චූටි පුතා පොඩි ධාරයක ඇවිදිනවා. දැන් වැටෙන්න ඕන මෙන්න. දැන් ඔබ නම් ඔබගේ දරුවා නොවුනත් ඔබ පෙළෙනව නේද ඒක දැක ගමන්? දැන් ඔබ කොච්චර කියන ආ පුතේ පුතේ පුතේ අඩමානේ කියනවද නැද්ද? පෙළෙනවා. රහතන් වහන්සේ අතන වැඩි ඉන්න ඔබ තව තැනක වැඩි ඉඳගෙන ඉන්නවා. ඔහොම ඉඳගෙන ඉන්නකොට පින්වතුනි මේ දරුවා ගිහිල්ලා වැටෙන්න යනවා. කාගේ අතද තංගල ඉස්සරහට එන්නේ අද? රහතන් වහන්සේගේ අතේ ඉද නෑ පිගුන්නේ. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේගේ අතේ ඉන්නේ නෑ ඕක අල්ල. ඇයි උන්වහන්සේ ඕකට දෙලෙන්නේ? දෙලෙන්නේ නෑ. එහෙනම් පෙළුණට පස්සේ ඇයි අපි ඔය අතපය දික් කරන්නේ ඕක අල්ල? ඔය අතපය දික් කරනවා කියන්නේ මොකද්ද? සංකාරවල ඕන්න අවිසංකාරයේ මුල පෑදි පෑදි එනවා දැන්. කොහෙන්ද ඔය අවිසංකාරාවේ කියලා අපිට? ඒකයි මම ඔබට කිව්වේ මේක මේ බොහොම සියුම් ලෙස සියලු කරුණු දක්ව ගන්න පුළුවන්. සියුම් ලෙස සියලු කරුණු ටික දක්ව ගන්න නම් පින්වතුනි විනා ඕක කාලකට විනාඩි 20කට සීමා කරගන්න පුළුවන් නිවන් මාර්ගයට. ඔබ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දී ඒක තමයි ඔබට කර්මස්ථාන වෙන්නේ ඊට පස්සේ. හොඳට තේරුම් ගන්න. එහෙනම් අර ළමයා වැටෙන වෙලාවේදී ඔබ ඨංගල අත දික් කළේ. අත දික් කළ ළමයාව අල්ලගත්තහම දැන් ඔබට හරි ආස්වාදයි නේද? හැබැයි අත දික් කළ අල්ලන වෙලාව අත දික් කරන එක ඔබට සුවයිද? හොඳට තේරුම් ගන්න මේ කරුණ. අත දික් කරපු එක ඔබට සුවයිද? නෑ. අල්ලපු එක ඔබට සුවයිද? ඒත් නෑ. හැබැයි ළමයා බේරගත්ත එක අපිට සුවයි නේද? කොහොමද පින්වතුනි ඒක ළමයා බේරගත්ත එක සුව වුණේ? කොහෙන්ද ඒ සුවය ආවේ? කොහෙන්ද ඒ ආස්වාදය ආවේ? අර පෙලීම හින්ද නේද? අර බලන්න දැන් මෙච්චර වෙලා පෙලි පෙලි හිටිය අර ළමයා දැඟටි කියලා. ඒ වැඩෙන මොහොතේම පින්වතුනි ඒ පෙලීමෙන් නිදහස් වෙන්න. මොකද පෙළුනේ දැන් බැලලා ඔරෝ කන්නේ වෙන කන්නේ. ඒකද තමන් මිසක් හදාගෙන තියනවා. අනිසක් වෙන්නේ යනවා. මොකද පින්වතුනි හේතුන්ගෙන් හටගන්නේ හැම මොහොතකම. දැන් ඔබගේ දරුවා පිළිබඳ මිස මොකද? ඈ සුවයෙන් වැජබිලා ඉන්නෝනේ. ඒක නේද? ඒක නේද ඔබගේ දරුවා පිළිබඳ මිස? දැන් ඕකද වෙන්නේ? එන නිස ගොඩ නැගුවනම් පිංගුතුනි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඔන්න ඔය ස්වභාවය හොඳට තේරුම් ගන්න. කොහොමත් පෙළෙනවා. ඒක නවත්තන්න බෑ කොහොමත් පෙළෙනවා. නිස ගොඩ නැගුවනම් පෙළෙනවා. මොකද හේතුව නිස ගොඩ නැගෙන වෙලාව වෙනකොට ලෝකය හටගෙන ඉවර නෑ. ඉවරද? ඔබ නිස ගොඩ නැගනකොට ලෝකය හටගෙනද පිංගුතුනි? නෑ ලෝකය හටගන්න මොහොතකට පෙර ඔබ නිස ගොඩ නැගනවා. එන හැම මොහොතකම පිංගුතුනි එක්ක ඔබ රාග ජාතිකයක් වෙනවා. එක්ක ද්වේෂ ජාතිකයක් වෙනවා එක්ක මෝහ ජාතිකයක් වෙනවා. ඒක නිසා තමයි ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදේ පනවල තියෙන සත්‍යකට යනවා. එන හැම මොහොතකම පින්වතුනි අපි යම් යම් දේ නිසා පෙළිලා ඒ පෙළීමෙන් නිදහස් වීම උදෙසා මොකද කරන්නේ? අභිසංකාර වඩන ක්‍රම වේදයක් තියෙනවා. ඔබ කුස්සියට එනකොට අර මම කිව්වා වගේ පිහිය තියෙනවා මේසෙ උඩට. දැන් ඔබ පෙළෙනවද නැද්ද? පෙළෙනවා. දැන් පෙළිලා දැන් බලන් ඉන්නවා. දැන් පෙළිලා දැන් කේන්තියේ බෑ. ඒ තරමට පෙළිලා දැන්. එක්ක වචී සංකාර නගල මේක ගත් එක ගිහිල්ලා එල්ලපල්ලා මට කේන්ති යනවා කියලා හරි කියනවා. එහෙම නැත්තම් දැන් කාය සංකාර වඩ වඩා මොකද කරන්නේ? ගියා පිහිය ගාවට. ගත්ත පිහිය. ගියා එල්ලන ඇනේ ගාවට. එල්ලුව පිහින්න. දැන් හරි ආස්වාදයි. ඇයි දැන් බලද්දි පිහිය තියෙන නිස්සිරිතයි. දැන් බලන්න පිංගුතුනි එහෙනම් දැන් මෙච්ච වැඩි. දැන් අභිසංකාර නැගුවා නේද? අභිසංකාර නැගුවා නම් පිංගුතුනි අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තනම් භව පත්‍ය ජාති වෙනව නේද? ඕන් එහෙනම් බලන්නකො පිංගුතුනි ජාතියක් සකස් වෙනව නේද? දැන් ජාති ලක්ෂ ගානක් සකස් වෙනවා. ඇයි? ඇවිදින ජාතිය, පිහිය අල්ලපු ජාතිය, පිහිය අතට ගත්ත ජාතිය, පිහිය අරන් ගිය ජාතිය, පිහිය එල්ලපු ජාතිය. එනවා ඔය ඔක්කොම ජාති සකස් වෙන්නේ. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය. එහෙනම් දැන් ඔය අනිච්ච දේ පටිච්ච කරන්න ගිහිල්ලා වෙච්ච සංගතිය නේද වෙන්නේ? අනිච්ච දෙයක් තියෙනවා පිංගුතේ වසකේ තියන්න බෑ අනිසි දෙයක්. ඔය අනිසි දේ මක් කරනවද? නිසි කරන්න යනවා. කැමැත්තට බැඳගන්න යනවා. කැමැත්ත තමන් වසකේ තියන්න බැරි දෙයක් වසකේ පවත්වන්න නම් මොකද්ද කරන්න ඕන? අභිසංකාර කරන්න ඕන. අභිසංකාරයක් කළොත් ඒහා සම උපතක් වෙනවද නැද්ද? අන්න ඕකට කියනවා මොකක් කියලාද? පටිච්ච සමුප්පාද කියලා. එනම් පටිච්ච සමුප්පාද ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ පිංගුතුනි ඔය නිසා නේද? රහතන් වහන්සේට පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ලෝකයේ උපදවන පටිච්ච සමුප්පාදයක් තියෙනවා. එහෙම ගමු. ලෝකයේ උපදවන පටිච්ච සමුප්පාදයක් තියෙනවද පිංගුතුනි රහතන් වහන්සේට? ඇයි? උන්වහන්සේ අවිසංඛාර වඩන්නේ නැත නිසා. එනම් උන්වහන්සේ අවිසංඛාර වඩන්නේ නැති නිසා පිංගුතුනි ලෝකයේ පිළිබඳ ලෝකයේ උපදවන පටිච්ච සමුප්පාද චක්‍රයක් උන්වහන්සේට නැහැ. ඇයි උන්වහන්සේ අභිසංකාර වඩන්නේ නැත්තේ? මොන දැන් ප්‍රතිලෝමය. ඇයි උන්වහන්සේ අභිසංකාර වඩන්නේ නැත්තේ? ආවිද්‍යාව නැහැ. අපි ඒක අවිද්‍යාව කියන වචනේ පොඩ්ඩක් අතට ගලලා දාමු. දැන් ආපු පාරේ ආපස්සට යන්න. අවිද්‍යාව ඒක ඔක අවිද්‍යාවම තමයි. ඒක පොඩ්ඩක් වචනේ පැත්තකට දාලා ගත්තොත් එහෙම අභිසංකාර වඩන්නේ නැත්තේ ඇයි? නිසි නැති හින්දා නෙවෙයි. ඊට වඩා ළඟ එකක් තියෙනවා. නෑ. ඊට වඩා ළඟ එකක් තියෙනවා. මොකද්ද? අභිසංකාර වඩන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේ පෙළෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ පෙළෙන්නේ නැත්තේ? උන්වහන්සේට නිසි නෑ දේවල්. එහෙනම් දැන් ඔබ පෙළෙන්නේ ඇයි? නිසි හින්දා නේද? එහෙනම් ඔබ නිසි හින්දා නම් පෙළෙන්නේ පිංගුතුනි. පෙළුනොත් එහෙම පෙළීමෙන් නිදහස් වෙන්න උවමනාවක් එනව නේද? පෙළීමෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිසංකාර හදන්න ඕනේ නේද? අවිසංකාර වඩපු මොහොතේම හරි ආස්වාදයි නේද? දැක්කද අර පෙළීමේ කාසී අනිත් පැත්තේ තියෙන මොකක්ද? ආස්වාද කියන නම් ආස්වාදේ කියලා කියන්නේ පිංගුදෙනි පෙනීමට කියන තව නමක් නේද? එහෙනම් යම් තැනක පෙනීමක් හටගත් එක මම පිංගුදෙනි ඒ පෙනීම නිසා ඔන්න ආස්වාදයක් හටගන්නවා. ඒ පෙනීම නිසා ඒ පෙනීමෙන් නිදහස් වෙන්න අවිසංකාර වඩන්නේ ඔන්න මොකද වෙන්නේ? ආස්වාදයක් හැදෙනවා. අවිසංකාරයක් වැඩුවා කියලා කියන්නේ මොකද්ද? ජාතියක් සකස්. අවිසංකාරයක් වැඩුවා කියලා කියන්නේ පිටුදෙනි ජාතියක් සකස් වුණා කියන එක. ඔන්න බලන්න වෙච්ච දේ. පටන් ගත්තේ නිසි එකක් ඉඳ නේද? එහෙනම් ඔබ නිසක් පණවන තාක් කල් ඔබට ලෝකේ පැනනවද නැද්ද? ලෝකේ පැනනවා. එහෙනම් නිසක් පණවන්න එපා පිටුදෙනි. නිසක් පණවන තාක් කල් වෙන්නේ මොකද? ලෝකේ පැනවෙනවා. එහෙනම් ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මොකද්ද? අනිච්චයි අනිසි අල්ලන්නේපා අනිසි රූප නිසිද අනිසිද අනිසි ඇයි ඔබ නිසක් පණව ගත්තොත් එහෙම මේ ප්‍රත්‍යයෙන් උපදින එක ගැන මොකද කියන්න තියෙන්නේ මේ පෙළෙනවා ඊට පස්සේ කුකුල් මස් කමුද කියලා හෙව්වා දැන් මොකද්ද ඒ කරගත්තේ හා කිව්වා කුකුල් මස් කමුද කියලා හෙව්වම හා කිව්වා මොකද්ද මේ පණුව ගත්තේ? නිසක් පණුව ගත්තා. අර මං කිව්වේ තාම මේක ප්‍රත්‍යයෙන් ඉපදුනාද? නෑ, තාම මොකුල් මාස් දැක්කේ නෑ. මම මොනවද දැන් මේක ඊන හදන්නේ කියලා මොකුත් දන්නේ නෑ. නමුත් නිසක් ඉපදුනා. ඔය නිස ඉපදුනාට පස්සේ දැන් මං අරන් එනවා අමු කුකුල් මාස්. අමු කුකුල් මාස් කැලි ටිකක් අරන් එනවා. ඇයි දැන් පෙළෙන්නේ? ඇයි දැන් ඒක දැක්කහම පෙළෙන්නේ? දැන්නේ ප්‍රත්‍යයෙන් ඉපදුනේ. දැන් ප්‍රත්‍යයෙන් උපදින දෙයට මේිට කලින් නේද පින්වතුනි මේ ලන්සු දාගත්තේ. ඇයි ඉතින් මොකටද? ප්‍රත්‍යයෙන් උපදින්නේ පින්වතුනි අපිට මේවා වසඟේ තියන්න බෑ. මේවා හොඳට තේරුම් ගන්න මේ මේ මේක මහා සාර ධර්ම කොටසක්. මේක නැතුව නිවන් දකින්න බෑ. මේ ප්‍රත්‍යයෙන් උපදින්නේ ඔබට හොඳාකාරව පේනවා මේ. කුකුල් මස් ගේන්නේ මන්නේ. ඔබ කොහොමද තීරණය කරන්නේ උයපුවද තන්දූරිද බැදලාද කොටලාද ඔබ කොහොමද ඔබ තීරණය කරන්නේ ගේන්නේ කවුද ගේන්නේ මන්නේ මමනේ ඔබෙන් ඇවි හුගුල් මස් කවුද කියලා එහෙනම් ඔබට නිසා කතා කරලා හරියන්නේ නැහැ එහෙනම් කවුද ඔය නිසා හදලා දෙන්නේ එකට එකක් ඔක්කොම බැඳලා තියෙන්නේ තින්නදී මේ දහම් න්‍යායය කවුද ඔය නිසා හදලා දෙන්නේ අතීතේ උපාදාන කරගත්ත නාම රූප උපාදානිත නාම රූපයන්ගෙන් පිංගුදෙනි ඔබට නිසක් හදනව හැම තිස්සෙම අසත් පුරුෂ ඇසුර නිසා ඔබට දෘෂ්ටි ඇදිලා තියෙනවා අසත් පුරුෂයෝ දෘෂ්ටි දානවා ඒ දෘෂ්ටි දැම්මට පස්සේ වෙන්නේ මොකද ඒ දෘෂ්ටි වලට අනුව තමයි නිස කියන එක අපි පනවගන්නේ නිස කියන එක පනවගත්ත ගමන් එතනින් එහාට මොකක්ද විතරද තියෙන්නේ පෙළීමක් විතරයි තියෙන්නේ ඒ ප්‍රත්‍යයෙන් හට ගන්න දිනා එළිනවා මදුරුවේ කන ගාව එහාට මෙහාට යද්දි මොකද වෙන්නේ එළිනවා බල්ලකොනේ මේ පිරිමි මදුරුවේ නෑ පිරිමි මදුරුව කන්නේ නෑනේ නේද පිරිමි මදුරුව විඳින්නේ නෑනේ ගෑනු මදුරුවනේ විඳින්නේ බල්ලකොනේ මේ කන ගාවින් යනවා පිරිමි මදුරුවේ ඒත් එළිනවද නැද්ද එළිනවා ඇයෝ නිසක් හදාගෙන තියෙන නේද? ඊයේ ඩෙන්ගු හැදිලා මිනිස්සෙක් මැරුණ අල්ලපු ගෙදර. දැන් ඔබ ඉන්න අනිත් ගෙදර. දැන් කන ගාව මැස්සෙක් කියොත් කොහොමද? මේ මදුරුවෙක් කියොත් කොහොමද? අර ඈත ඉන්නකොට ආපු පෙලීමමද පෙලෙන්නේ? නෑ එහෙනම් බලන්නකො දැන් මේ පෙලීමත් වෙනස් වෙනවා නේද? ඒ ස්වභාවය තමයි. හොඳට බලන්න පින්වතුනි එහෙනම් දැන් රූපේ නිසාත් පෙනෙනවා වේදනා නිසාත් පෙනෙනවා සංඥා නිසාත් පෙනෙනවා සංකාර නිසාත් පෙනෙනවා විඥාන නිසාත් පෙනෙනවා පෙලෙන්නේ පින්වතුනි ඒ ඔක්කොටම කලින් අපි හදාගන්නේ හින්දා ඒව හොඳට තේරුම් ගන්න එහෙනම් පින්වතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේ අතීතයෙන් හදාගත්ත මේවා වර්තමානයේට ගෙනල්ලා බලාපොරොත්තු තියාගෙන වර්තමානයේ ප්‍රත්‍යයෙන් උපදින වේලාවේදී ඇලීම් ගැටීම් හදා ගන්න ස්වභාවයක් අපි තුල තියෙන හැම තිස්සෙම. අතීතයේදී උපාදාන කරගත්ත ඒවා අරගෙන ඉවර වෙලා මොඩල් එකක් හදා ගන්නවා. ඒකට කියන්නේ චිත්ත රූපයක් හදා ගන්නවා. අපි හිතමු මේව නැත්තම් ඒකට මේ වචනේ මට මතක නෑ. අනුරුවක්, අනුරුවක් වගේ එකක් හදා ගන්නවා. අතීතයේ තිබිච්ච නාම රූප අරගෙන, අතීතයේ තිබිච්ච නාම රූප වලින් පින්විතනේ අනුරුවක් වගේ හදා ගන්නවා එක. ඕන් ඕක දැන් මේ ඊළඟ මොහොතේ තමයි මේ පච්චුප්පන්න වෙන්නේ. හදා ගන්න නැතුව හිටියනම් පච්චුප්පන්න වෙන මොහොතේ ප්‍රශ්නයක් නෑ. මොකද්ද හොඳම විදිය? මේ ප්‍රත්‍යයෙන් ඉපදෙච්ච විදිය. එන ප්‍රශ්නයක් නෑ නේ. කාටද රහතන් වහන්සේගේ ස්වභාවය ඕක නේ. ඒකයි කියන්නේ රහතන් වහන්සේට කාලයක් නෑ. ඔරලොසු කාලේ නෙමෙයි. ආයි වටල පරණ ගන්න එපා. මේ විශ්වයේ තියෙන කාල ඔය එකක්වත් මේකට ගාව ගන්න එපා. කාල කියලා කිවි ඔන්නෝක නෑ. දැන් ඔබට හොඳටම පේනවනේ අතීතයේදී උපාදාන කරගත්ත නාම රූප නැත්තම් උන්වහන්සේට අතීත කාලයක් නෑ. ඕක අරගෙන ඉවර වෙලා අනාගතයේදී මේක හැදෙයි කියලා හිතාගත් එකක් නැත්තම් උන්වහන්සේට අනාගත එකක් නෑ. එහෙනම් ඉතුරු වෙන්නේ මොන එක විතරද? අර ඒ ප්‍රත්‍යයෙන් උපදින එක විතරයි. එහෙනම් යමෙකුට පින්වතුනි ප්‍රත්‍යයෙන් උපදින එක විතරයි නම් බලාපොරොත්තුව. ඒ ප්‍රත්‍යයෙන් ඉපදීම මොකක් ඉපදුනත් ඒක තමයි උපදින්න ඕන එක කියලා නම් හිතෙන්නේ පින්වතුනි ඒක නා ඇලෙයිද? ඒක නා ගැටේද? නෑ. ඒක නා නිදහස්. ආන්ගේ උත්තරයට කියනවා අරියතුන් වහන්සේ කියලා. හොඳට කල්පනා කරලා බලන්න මේ නාම රූප උපාදාන කරගන්න ගිහිල්ලා වෙච්ච සංහැදී. ඒකයි මගේ කකුල ගලක හැරුණා නම් බයින්න ඕනේ කාටද? රූපයෙන්ගේ රූපයෙන්ගේ ආදීන වේම දකින්න. අයියෝ මම මේ රූප හොඳයි කියලා හිතාගෙන මට වෙච්ච දෙයක්. අයියෝ මේ වේදනාව හොඳයි කියලා හිතාගෙන මට වෙච්ච දෙයක්. සංඥා සංකාර විඥාන හොඳයි කියලා හිතාගෙන මට වෙච්ච දෙයක්. ඒකම සිහි කරන්න. ඒකෙම ආදීන වේ දකින්න මේ පුරුවත් තරම් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ආදීනමම දකින්න. ආදීනව දකින්න දකින්න දකින්න දකින්න පිංගුතේ නිස්සාරණේ වෙනවා. මොකද අපි දන්නවා ආස්වාදයේ කියලා කියන්නේ මර උගුලක් විතරයි. ඇත්තටම ආස්වාද කියන එකක් මේ ලෝකේ නැහැ. ආස්වාදයේ කියලා කියන්නේ පිළීමෙන් නිදහස් වීම. ඔබ රූපයක් නිසා පෙළුණොත් විතරක් ඔබට රූපයෙන් මොකක් ගන්න පුළුවන්ද? ආස්වාදයේ ගන්න පුළුවන්. නැත්නම් ආස්වාද ගන්න බැහැ. රූපයක් නිසා ඔබ පෙළෙන්න ඕනේ. පෙළෙන්න නම් පිංගුතේ අසත්පුරුෂ දෘෂ්ටියක් එන්නම ඕනේ. ඔබ අද සමනලිය නිසා පෙළෙන්නේ නැහැ නේද? සමනලිය හැම මෙහෙන් කරකී කරකී යනවා. ඔය දැන් මෙතන ඉන්නේ දැනුත් එකේ ගියා කරකීලා. එහෙනම් සමනලිය නිසා පෙළෙන්නේ නැහැ නේද කවුරුද? විද්‍යාඥයෝ හඳුනලා දෙනවා සමනලිය නිසා අහවල් එළිය හැදෙනවා කියලා. දැන් ওই වෙලාවට සමනලියක් එහෙම આવුවොත් මොකද වෙන්නේ? දැන් පෙළෙනවා. ඉතින් මේකට කලින් එහෙම එකක් තිබුණා. දැන් හොඳම උදාහරණය තමයි ඇස්බස්ටස්. උදාහරණ ඇස්බස්ටස් කියලා જાතියක් තියෙනවා. සීලින් ගහන්න ගන්නවා, වහල ගහන්න ගන්නවා. එංගලන්තේ වගේ රටවල් වල පින්වතුනි ඒ කාලේ ඇස්බස්ටස් පාවිච්චි කරලා තියෙනවා. අවුරුදු 50කට විතර එහාදී කියමුකෝ. ඇස්බස්ටස් පිළිකාකාරකයි කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා දැන්. දැන් ඒ ගෙදරක ඇස්බස්ටස් අහු වුණොත් එහෙම. ගෙදර ඉන්න අයව ඉක්මනට අයින් කරනවා ගෙදරින්. දැක්ක ගමන් අයින් වෙන්න කියලා තියෙන්නේ. يعني පොලොව හරි හාරද්දි මොකක් හරි ටැම්ප්ලයින් එකක් හරි හදන්න පොලොව හරි කඩද්දි ඇස්බස්ටස් මතු වෙනවා. මුළු ගේම අයින් වෙන්න ඕනේ. ගේම් අයින් වෙන්න ඕනේ. කවටවත් ඉන්න බෑ. ඊට පස්සේ ගගනගාමීන් වගේ පිරිසක් සුදු ඇඳගෙන හෙල්මට් දාගෙන අර රිසර්ච් කරන අය ඉන්නේ පරීක්ෂණාගාරවල. අන්නේ අය වගේ පිරිසක් එහෙම ඇඳගෙන ඇවිදින්ලා අරව ගලෝලා රත්නේ සොක්කෝම දාලා ඒවා විශේෂ බෑග් වල දාලා කට සීල් කරලා ඒක අරගෙන යනවා විශේෂ වාහනයක ඇවිදින්ලා. අපි ඇස්බස්ටස් කනවා නේද? ඇයි ගෙදර සීලිම ගහනවා බාතුන්නේ? අම්මා පුතාට කවනවා එයා පැරදී ක්‍රාස් ගාල කපනව ඇස්බස්ටස්. ඔක්කොම කුඩු ටික කොහෙද? අර දරුවගේ නහය ඔක්කොම. නමුත් තිනුතුනි දැන් මේ දෘෂ්ටිය තාම ආවේ නැහැ. ඒක නිසා මේක දැක්කට තේරෙන්නේ නැහැ. හැබැයි තිනුතුනි මේ ස්ථානයේ එංගලන්ත කෙනෙක් එහෙම ආවොත් සුදු එක්කෙනෙක් එහෙම එක මොහොතක් ඉඳීද මෙතන? දුවනවා. හොඳට බලන්න අර පෙරෙන ස්වභාවය. එහෙනම් මේ දෘෂ්ටියක් තුල තමයි මේ පෙරීම කියන ගහත ගන්නෙ. දෘෂ්ටියක් තුල නිසක් හට ගන්නවා හැමතිස්සෙම. ඒ නිසි නැති වෙච්ච එකම මොකද වෙන්නේ දෙන්න බලන්න. ඉතින් ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. ඕක තේරුම් අරගෙන තින්නේ දැන් ඔබට මේ මහා විශාල ධර්මස්කන්ධයක් මෙතන කතා වුණා. අතීත අනාගත වර්තමාන කාල හැදෙන හැටි කතා වුණා. අතීතයෙන් අරගෙන වර්තමානයේ මේ අනාගතයට යවන හැටි. අනාගතයට යවල ඉගෙන ගලා වර්තමානයේ මේක බලාපොරොත්තු වෙන හැටි. මේව හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් මේ කොටස් තමයි මේ මුලා කොටස් කියලා කියන්නේ. එහෙනම් මේ දෘෂ්ටිගත වීම නිසා ඇති වෙච්ච මුලාවල් මේ ඔක්කොම. එහෙනම් පිළිදේ හැම මොහොතකම සිහිපත් කරලා බලන්න මේ රූප කියන කොටස ඔක්කොම මොනවද? අනිසි මිසක් නිසි නෑ. අපි කොච්චර හැදුවත් එය මෙසේ පවතිවා කියලා හිතා ගන්න ඒක ප්‍රත්‍යයෙන් උපදිනවා. රූපං අනිච්චා කියලා කිව්වේ ඒකයි. ඒක ප්‍රත්‍යයෙන් උපදිනවා කිව්වේ ඒක නිසි කියලා පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒකාන්තයෙන්ම නොවේද අනිසි. ඒක ඒ මොහොතේ උපදින්නේ ප්‍රත්‍යයෙන්. ඒක නිසා තමයි පිංගුතුනි අපි රූප දැක්කහම පෙරෙන්න පටන් ගන්නේ. වේදනාවත් පෙරෙන්න පටන් ගන්නවා. වේදනාවද අනිසි. සංඥාවත් අනිසි. සංකාරයත් අනිසි. විඥානයත් අනිසි. මේ පහම පිංගුතුනි අනිසි. මේක සිහි කරගන්න. අනිසි කියලා කිව්වේ පෙරෙනවා. මේ පෙළීම සිහි කරන්න. එහෙනම් මේ පෙළීම කියන එක සැපයක්ද? පෙළීම කියන එක සැපයක්ද ඔබට? නෑ. එහෙනම් යද නිච්ඡන් තන් දුක්ඛන් නෙමෙයිද? යමක් අනිච්චයි නම් පින්වතුනි ඒක දුකයිද නැද්ද? දුකයි. එහෙනම් ඒව දුකයි නම් පින්වතුනි යන් දුක්ඛන් තද නත්තා නෙමෙයිද? එහෙනම් ඒක දුකයි නම් ඒක අනත්තයි නේද? මහා අසාරයක් නේද? එහෙනම් පින්වතුනි රූපවල මොන සාරයක්ද? හොඳට දකින්න උත්සාහ කරන්න. රූපේක මොන සාරයක්ද? රූපය අසාරමයිනේ. කිසිම හරයකට තියෙන එකක් නෙමෙයි. හේතුව ඔබට නිස එකක්. පච්චුප්පන්න ස්වභාවයේ තව එකක්. රූප හැදෙන්නේ කොහොමද? ඔන්න තව ගැඹුරට ගිහිල්ලා ඔන්නම් ගත්තායි. රූප හැදෙන විදිහක් තථාගතයන් වහන්සේ දේශනා කළා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සාරිපුත්‍රයන් වහන්සේ උද්‍යප්ප ඥානීය විග්‍රහයේදී දේශනා කළා දිනෝ. රූපේ හැදෙන විදිහ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ කියන ඔන්න ඔය පහ ගැළපීලා තමයි මම කියන්නේ. රූපේ කියන එක නිර්මාණය. එහෙනම් පිළිගන්න දැන් ඔබගේ නිසද වෙන්නේ අර ටිකද වෙන්නේ? ඔබ හිතලා බලන්න. එන ඔබ නිසා පණෝ ගත්තොත් එහෙම හැම මොහොතකම රූපයක් දකින්න දකින්න වාරයක් ගන්න පෙරිනවද නැද්ද? එනකොට. ඒක නිසානේ ඔබ ගහ මේ ගහ තියා බලද්දි ගහේ පහ පාට පොළ තියෙනවා එක්කම පෙරින්න පටන් ගන්නවා. රහතන් වහන්සේ පෙළේ නෑ. ඇයි උන්වහන්සේට අතීතයේ උපාදාන කරගත්තේවත් නෑ, අනාගතයට අල්ලගත්තේවත් නෑ. වර්තමානයේ මොනවද වෙන්නේ? ඒ වෙන ඕන එකක් තමයි වෙන්නේ. ඒක තමයි උන්වහන්සේගේ ස්වභාවය. එහෙනම් හොඳම විදිය තමයි මොකද්ද? මේ තියෙන විදිය, මේ වෙන විදිය. ඒව ඔක්කොම කිසිම අසාධාරණයක් නැතුව සිද්ධ වෙන්නේ. ධර්මාධිකරණයේ මොනවද? තීරණ. මේ ඔක්කොම ධර්මාධිකරණයේ තීරණ. ධර්මාධිකරණයේ තීරණයට අපි විරුද්ධ වෙන්න හැම පුළුවන්ද අපි කාටවත්? නෑ. ඒක ධර්මාධිකරණයේ විසින් ගන්න. ඒ තීරණ. එහෙනම් ඒ සියල්ල ගැළපීලා ඇවිල්ලා තියෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති නැකන ඔක්කොම ගැළපීලා ඇවිල්ලා තියෙනවා. ඒ ඔක්කොම ගැළපීලා ආපු නිසා තමයි පින්විතනි අද මක් වෙලා තියෙන්නේද? අද මේ ඵලයේ කියන එක උදා වෙලා තියෙන්නේ. එහෙනම් ඒ එකක හරි අඩුවක් වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? ඒ ඵලයේ කියන එක උදා වෙන්නේ නැහැ. එහෙනම් රූප උදා වෙන්නේ ඔබ කැමති හින්දා නෙමෙයි. ඔබගේ කැමැත්තට නෙමෙයි. එහෙනම් ඔබ නිසක් හදාගත්තොත් එක්ක ඔබ ඇලෙනවා, එක්ක ඔබ ගැටෙනවා. මේ ඇලීම කියන්නේ මහ විනාශයක්, ගැටීම කියන්නේ මහ විනාශයක්. ඉතින් ඇලීම් ගැටීම් දෙකෙන් නිවන් දකින්න බෑ. අවිද්‍යා දෝමනස්ස කියන දෙක පහ කරගන්න. අවිද්‍යා දෝමනස පහ කරගන්න නම් පින්වතුනි යථාර්ථයට වැටෙන්න ඕනේ. එහෙනම් දැන් රූපං අනිච්චා කියලා මෙනෙහි කරන්නේ මොකද කරන්නේ? ධර්මස්ථාන ඔය මනාවකට අවබෝධයෙන් ඕනේ කරන්නේ. නිකං රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥාන අනිච්චාදී කරන්න බෑ. වචන පද ටිකක් කිව්ව විතරයි. පද පරමයාල නිවන් දක්ින්න බෑ. එහෙනම් හොඳට මේවා විග්‍රහ කරගෙන මේ වඩන්න පටන් ගන්න. නිසියන් නිසි ස්වභාවය දැන් සිංහලනේ තනි කරගෙන. නිසියන් නිසි ස්වභාවයකටපත් වෙනවා. නිසියන් නිසි ස්වභාවය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට සිංහලදී ඔන්න ඔබට හොඳ ආකාරව මේක තේරෙන්න පටන් ගන්නවා. නිසියන් නිසි ස්වභාවය මනාකොට තේරුම් ගන්න. නිසියන් නිසි ස්වභාවය මනාකොට තේරුම් ගත්තහම ඔබ ගැටෙන්නේ නැහැ නේද? දැන් මේ ෆෝන් එක රින් වෙච්ච වෙලාවේ ඇයි මම වතුර බිව්වේ? ඇයි මම දේශනාව නැවැත්තුවේ? තරහ ගිහිල්ලා? අනේ නෑ. මේක අන්තර්ජාලෙට දානකොට මම ওই වෙලාවෙත් ওই වෙලාවේ කතා කළා නම් එහෙම මොකද වෙන්නේ? මම කතා කරන වෙලාවේ අර සද්දේ තියෙන නිසා ওই සද්දේ අයින් කරන්න බෑ නේද? හැබැයි දැන් අනාගතයේ ආයත පරිශීලනය කරන්න ඕනේ නෑ නේද? ඔය කියපු මේ මියුසික් එක. ඇයි? දැන් අන්තර්ජාලෙට දාද්දී ඒකට කපල අයින් කරලා දාන්න පුළුවන් නේ. ඒක නිසා තමයි මම හදලා තියෙන්නේ වෙලාවට. නැතුව තරහ ගියෙ නෙමෙයි නෙමෙයි. නිමිද නිසි පනවන්න එපා. දැන් මම මෙතන මේ අපි සේක පුද්ගල විදිහට නිමිද අපි දැන් මේක මේ කරගෙන යන්න බෑ. මගේ සාතුරුණවද නිකා කරන්න බෑනේ මට. සීවරේ දාගත්ත නිවන් දකින්නනේ. නිවන් හබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා. සීල දුක් නිවාරණය වෙනද මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙනද කියලා. අනේ ස්වාමීනි මේ ඉමං කාසාවන් ගහෙත්වා පම්බාජේත මං භන්තේ අනුකම්පං උපාදාය කියලා පැවිදිුනේ අපි ඔක්කොම. අනේ ස්වාමීනි මේ දිවුරු විදිග විදාරගෙන මාව මහා අනුකම්පාවකින් මාව පැවිදි කරන්නේ මේ සීල දුක් නිවාරණය කරලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙනද. එහෙනම් දැන් මම ඒක කරන්න එපා. ඒක තමයි මේ කරන්නේ. එහෙනම් පින්වත්නි මම දැන් ධර්ම දේශනාවකට එන වෙලාවේවත් මේ දේශනාව මෙසේ පවතිවා කියලා එහෙම ආවොත් මොකද වෙන්නේ? නිසි නිසක් පැනෙවුවොත් එහෙම එතන දුක. මොකද නිසක් කියන්නේ මහා පෙලීමක් ඊට පස්සේ. ඊට පස්සේ පෙලීම කියලා කියන්නේ මහා දුක. එහෙනම් ඔය දුක දෙන මොන දේ ගත්තත් මොකද මේ? මහා අසාරයන්ව තමයි තියෙන්නේ. එහෙනම් ආයි මොනවද දැන් මේ ලෝකේ සාරය මේ කියලා ගන්න පුළුවන්. පින්වත්නි ඕනෙම සංකතයක් අසාරයිද නැද්ද? අසාරයි. සාර වෙච්ච එකම එක දෙයයි තියෙන්නේ, ඒක සංකතයක් නෙමෙයි. ඒක මොකද්ද? අසංකතයක්. ඒකට කියනවා නිවන කියලා. මොකද ඕනෙම සංකතයක් කියලා කියන්නේ පින්වත්නි ඒක පච්චුප්පන්නයි. ඒවට අදාළ ගති ගැළපීච්ච ගමන් තුන් කාල හට ගන්නවා. ඒව නැති වෙච්ච ගමන් නැති වෙනවා. එහෙනම් අපි නිසක් පනව ගත්තොත් එimhe හැමදෙස්sem ඇලීම් ගැටීම් තමයි තියෙන්නේ. ඒව හොඳට තේරුම් ගන්න. ඊළඟට පින්වතුනි අර කියපු අර ආස්වාදය ගැන හොඳට තේරුම් ගන්න. ඔය ආස්වාදය කියන්නේ මහා මරුගුලක්. ඔය ආස්වාදය කොහෙන්ද ආවේ කියලා හොඳට හිතා ගන්න. යමක් නිසි කියලා හිතාගෙන ඉන්නකොට ඒකෙන් පෙලෙන්න පටන් ගනිද්දී ඒ පෙලීමෙන් නිදහස් වෙන්න සංකාර වඩනවා. ඕම් ඔය සංකාර වඩන ක්‍රියාවලියේදී අර පෙලීම නිදහස් වෙනවා. ඒ පෙලීම නිදහස් වෙනකොට අපි හිතනවා මොකද්ද? මේ සංකාර තමයි ආස්වාද දුන්නේ කියලා. සංඛාරාරි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. සංඛාර වලට ඇලෙන්න පටන් ගන්න ඊට පස්සේ. එහෙනම් දැන් සංඛාරද පිංගුතුනි ඔය මේ ආස්වාද දුන්නේ නෑ. අර පිළිහිණි. වැසිගිලියකට යාමට දරුණු අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට වැසිගිලියට යාම සැපද? මේ යන මොහොත සැපද? නෑ. මොන සැපද? දුවනවා කඩාගෙන ගල් මුඩුලින් පැනගෙන සැපද්ද නෑ. ඉඳ ගැනීම සැපද? ඒත් නෑ. මල මූත්‍ර පිට කිරීම සැපද? ඒත් නෑ. පිට කරන්න නිකම් පිට වෙනවද? මොනවද කරන්න ඕනේ? ඒකට සංකාර වඩන්න ඕනේ. අපි සංකාර වඩන නෑ. අපි සංකාර වැඩිම කියන එක සැපයක් වෙයිද කවදාකවත් නෑ. එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛාති නේද? සබ්බේ සංඛාරා දුක්ඛාති නේද? එහෙනම් පිටින් සියලු සංඛාරය දුකයි. ඔය බුද්ධ වචනේ ඉන්නේ ගැළපෙලා. හොඳට තේරුම් ගන්න. එහෙනම් එහෙනම් මොන සංකාරයේ වැදගත් දුකයි. හැබැයි සංකාරයේ වඩලා ඉවර වෙනකොට මොකද වෙන්නේ? අර පෙළීමෙන් නිදහස් වෙනවා. පෙළීමෙන් නිදහස් වෙනකොට මොකද වෙන්නේ? හරි ආස්වාදයි. දැන් මේ මොඩේ හිතා ගන්නව මොකද? මේ ආස්වාදේ ආවේ සංකාර කරපු හින්දා. ඕක ඇනලා සංකාරය. ආස්වාදයේ ගන්න මොකක් හරි එකක් පාවිච්චි කරන්න බැති කිවිය කියලා. අල්ලගත්ත බැති කිලියත් ඊට පස්සේ. හැබැයි මේ මොඩ මොලේට තේරුන්නේ නැති එක දෙයක් තියෙනවා. මේ ආස්වාදේ ආවේ කොහෙන්ද කියන එක තේරුනේ නැහැ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ආස්වාදේ හරියට දකින්න කොහෙන්ද මේ ආස්වාදේ එන්නේ? මොකද්ද මේ ආස්වාදේ කියලා දකින්න කියලා. එහෙනම් ආස්වාදේ මොකද්ද කියලා හරියටම දැකගත්තා. ආස්වාදය කියන්නේ තවත් දුකකට හේතුවක් කියන දුකක්මයි කියන තමන්ට වැටහිලා එනවා. ආස්වාදය කියන්නේ මර උගුලක් විතරයි ඔගේ පිටිපස්සේ තියෙන තනිකර මොකද්ද? මහා දුක, මහ පිළීම. එහෙනම් දැන් කාටද ආස්වාද උනේ? පිටින්දී ආස්වාද නැත්තම් ඔබ මේ සසරේ සැරිසරනවද? නෑ. එහෙනම් දැන් ඕකට අලුතෙන් අර්ථකථනයක් ගන්න ඕනේ. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා හරි හරි දන්නේ නැති නිසා නේද අපි මේ සසරේ සැරිසරන්නේ? ආස්වාදය කියන්නේ පෙළීමට කියන තව නමක් කියලා අඳුනගත්ත දවසෙත් ආයෙ සැරිසරන්න ඕනේ වෙනවද? එහෙනම් මෙන්න මේක අඳුනගන්න. ඒකයි ඒක අඳුනගත්ත ගමන් නියත වූ සම්බෝධි පරායනෙන් සෝතාපන්න වූ මේ හේතව කැමති නම් ප්‍රකාශයට පත් කරන්නේ කියලා තථාගතයන් වහන්සේ නගලේ. ඔන්න ඕක අඳුනගත්තනම් හරි ආස්වාදය කියන්නේ මොකද්ද කියන එක හරියට දැනගත්තම එහෙනම් පිටුදෙනි ආයෙ මේ ලෝකේ සැරිසැරීමේ අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ කාටවත්. මොකද හේතුව මහා දුක්ඛ කන්දයක්මයි මෙතන තියෙන්නේ කියලා වැටහිලා එනවා. ඒකයි හැමදෙස්සෙම බලන්න ඔබට මොකද්ද ඕනේ? ඔබට ආස්වාදයක් ඕන නම් ඉස්සෙල්ලම ඔබ මොකද්ද කරගන්න ඕනේ? ඔබ පෙරෙන්න ඕනේ. පෙරෙන්න නැතුව ගන්න පුළුවන් එකම ආස්වාදයක්වත් තියෙනවද කියන්න මට? හොයෙන් හරි හොයලා දෙන්න. පෙරෙන්න නැතුව ගන්න පුළුවන් එක ආස්වාදයක් හරි තියෙනවද මට හොයලා කියන්න? තියෙද කොහෙ? දින්නේ නැහැ. එහෙනම් දැන් ආස්වාදයක් ඕන නම් මුලින්ම මොකද්ද ඔබ කරගන්න ඕනේ? පෙළෙන්න ඕනේ. එහෙනම් ලෝකේ සාරයි ලෝකේ දිගේ යන්න නම් මේ ආස්වාද විඳ විඳ යන්න නම් මොකද්ද ඊට කලින් කර කර යන්න ඕනේ? බෙලි බෙලි යන්න ඕනේ. නෝනා බෙලි බෙලි යනවා මාත්‍ය ආස්වාද විඳ විඳ යනවා අන්න එහෙම එකක්වත් කරගන්න ඕනේ මාරුවේ මාරුවට. ඇයි ආස්වාදයේ කෙනෙක් ගොඩ නැගෙන්නේ නැහැ පෙළෙන්නේ නැතුව? ඉතින් බලන්නකෝ පින්වතුනි එහෙනම් ඉතින් මේ සැපයක් කියන එක විඳින්න නම් කලින් දුකක් විඳින්න ඕනේ කියලා දැනගෙන පින්වතින් මොන අපරාධයක්ද මේ අපි කරගන්නේ? හැමතිස්සෙම උපේක්ෂාවට නේද ඉන්නේ මේක? සැපයට එනවද කවදක්වත් නෑ. මම ඔබට ප්‍රස්ථාරයක් ඇඳලා පින්දුවේ ඔයි පහුගිය දේශනාවද දුක්ඛෝ ලෝකේ පරිණිතා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරපේදී මේ ලෝකේ සහ මුලින්ම දුක මතමයි පිහිටලා තියෙන්නේ පිඟුදේ. ආයේක දෙයක්වත් සැප කියලා පණවන්න දෙයක් නැහැ මේ ලෝකෙ. එක බින්දු මාත්‍රයක් නැහැ. ගෝම පෙන්ඩූපම සූත්‍රයේ තථාගතයන්ද දෙයක මේ එක මේ කොම බින්දු මාත්‍රයක් නැහැ සැප කියලා එකක්. දුකේමයි ලෝකෙ තියෙන්න තනික. හැබැයි සැප කියලා එකක් තියෙනවා. වචනයක් තියෙනවා. ආස්වාදය කියලා එකක් තියෙනවා. මොකද්ද ඒ ආස්වාදය කියන්නේ? ඔන්නෝ පටලගන්න එපා. ආස්වාදයක් නෑ කියලා කියන්න බෑ. ආස්වාදයක් තියෙනවා. ආස්වාදය කියන්නේ මොකටද? අර පෙළීමේ නිදහස් වීමට. මේ පෙළීමේ නිදහස් වීම සැප කියලා ගන්න බෑනේ. පෙළීමේ නිදහස් වීම කියන්නේ මොකද? දුකකින් නිදහස් වෙන එක. ඒත් තාම දුකේ තමයි ඉන්නේ. නේද? දැන් උදාහරණයක් ගමු අපි අර ප්‍රස්ථාරය ආයේ ඇඳලා තේරුම් ගමු මේක. ප්‍රස්ථාරය අඳිමු. ඔන්න දැන් ප්‍රස්ථාරයක් අඳිනවා. මැද අක්ෂේ තමයි දුක බිඳුව. උඩට දුක ධන. එතන යට සැප. එහෙනම් උඩ දුක යට සැප මේ ප්‍රස්තාරය. දැන් ඔබ එළිය අවු කාස්ටේ පිච්චි ඉන්නවා. දැන් පිච්චෙන්න මොකද වෙන්නේ? මේ ප්‍රස්තාරය උඩට නගිනවා. පෙරිලා උඩට යනවා දැන්. දැන් හොගාලා පිළිනවා මහා දුකයි. දැන් දුක්ඛ ලෝකේ පරිත්‍ථානේ දැන්ට දැන් යාගේ ලෝකේ දුක මත නේද තියෙන්නේ? ආ දැන් දුකයි ඉන්නේ. දැන් ඔන්න කියනවා එයාගේ බොස්ට නැත්නම් අය මේ මොකක් හරි යා පාලනය කරන කෙනාට අනේ ස්වාමීනි මට යන්න දෙන්නකෝ මට හරිම පෙළෙනවා මාව මට යන්න දෙන්න වර AC එක ගාවට වායු සමීකරණයේ ගාවට හා හා යනවා කොහෙද? ඔන්න දුවගෙන එනවා අර AC එක මැෂින් එක ගාව. දැන් AC එක ගාව හිටගත්ත මොහොතේම නේද පිංගුදෙනි අප්‍රමාණ සැපේ එන පටන් ගන්නවා. දැන් පුදුම ආස්වාදයි අර මේ මොහොතේ. ඇයි ඒ? පෙළීමේ උපරිමය සමාන වෙනව මොහොතේද? ආස්වාදයේ උපරිමයට. ඉතින් මොන මුලාවකද මේ අපි ඉන්නේ? ආස්වාද දෙනවා කියන්නේ. පෙළීමේ උපරිමය සමාන වෙනව ආස්වාදයේ උපරිමයට. දැන් මොකද වෙන්නේ? පෙළීම ටික ටික අඩු වෙනවා. එතකොට ආස්වාදයක්මක් වෙනවද? අඩු වෙනවා. ආයි තව පෙළීම අඩු වෙනවා. ආස්වාදයක් අඩු වෙනවා. යම් මොහොතකට පෙළීම බිඳුවට එනව නේද? දැන් ආස්වාදයක් කීයද? බිඳුවයි. දැන් අර ස්වාමී ආවිලා කියනවා. උඹ දැන් මට කිව්වනේ අතනදී හිතහන ඕම. හෙල්ලෙන්නේ නැහැ උතනේ. දැන් මොකද වෙන්නේ? දැන් පට පට ගාලා වෙවුලනෝ මේකව. දැන් මොකද වෙන්නේ? ආයි පෙළෙනවා. ඉතින් පිංගුදේ දැන් ආස්වාද දුන්නේ එක නෙවෙයි. ඉතින් ආස්වාදයේ දුන්නේ එක පල්ලෙහාට යන්නේ නැද්ද? ඇයි සැප පල්ලෙහා තියෙනවනේ යන්නේ නැද්ද? යන්නේ නැහැ. දැන් ආයි මොකද වෙන්නේ? ආයි මේක උඩට යනවා. එහෙනම් මේ උඩට යෙමයි පල්ලෙහාට යෙමයි විතරයි නේද තියෙන්නේ? එහෙනම් මේ ප්‍රස්තාරේ දුක පැත්තේ විතරනේ මේ කැරකෙන්නේ. කෝ සැප? එහෙනම් දැන් මේ ලෝකේ ඉන්න ජගතිකුට පුළුවන් නම් මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියපුව බොරු කරන්න. දුක්ඛෝ ලෝකේ පටිච්චසමුප්පාදේ. මේ ලෝකේ සහ මුලින්ම දුක මතයි පිටලා තියෙන පිඟුදිනි ආස්වාදය කියන්නේ මර උගුලක්. ඔය අටෝපු මර උගුලට අහු වෙන්න එපා. මේක සාරය කියලා එක මොහොතක් ඉස්සරහට යන්න හදන්න එපා පිඟුදිනි. මහා අසාරයක් මේ තියෙන්නේ. අල්ලන්න කිසිම හරයක් නැති ලෝකයක් මේක. දුකක් මෝරුම වෙවි දුකක් මෝරුම වෙවි තියෙන එකක් විතරයි මේ ලෝකේ හිත පරවල දෙන්නේ. කොහෙ අල්ලන්නද? ඇල්ලුවද ගිනි? ගිනි ගොඩක් විතරයි අන්තිමට අහු වෙලා තියෙන්නේ. ආස්වාදයි කියලා අල්ලනවා. අල්ලලා තියෙන්නේ මොකද්ද? මහ පෙළීම. දැන් හොඳට බඩගින්න ඉන්න වෙලාවක ඉලියාප 20ක් දෙනවා කන්න. දැන් මම ඔබට මේක තව සියුම් කරලා පෙන්නන්නම් මේකේ තියෙන ස්වභාවය. හොඳට බඩගින්න ඉන්න වෙලාවක ඉලියාප 20ක් දෙනවා ඔබට කන්න. ඕකේ ආස්වාද ජනක ඉලියාපේ මොකද්ද? ආස්වාද ජනක ඉලියාපේ පරිවිද ඉලියාපේ මොකද? ඇයි හේතුව? අර පෙළීමේ උපරිමයට ඉඳද්දි තමයි තියෙන්නේ නම් ආස්වාදයේ උපරිමයට යන්නේ. පිරිමි ළමයෙක් ගිහිල්ලා ගෑන් ළමයෙක්ගෙන් අහනවා යාළුවෙන්. ඒ ළමයා පළවෙනි දවසේ බෑ කියනවා. දැන් පෙළෙනවද නැද්ද? පෙළෙනවා. දෙවෙනි දවසෙත් බෑ කියනවා. ඒ මට්ටමටමද පෙළෙන්නේ නැත්නම් තව පෙළෙනවද? තුන්වෙනි දවසෙත් බෑ කියනවා. තව පෙළෙනවා. පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා පෙළිලා ඉරුට නගිනවා නේද? ඒ බලන්න පෙළින හැටි දැන්. එහෙනම් පළවෙනි දවසේම හා කියපු කෙනාද වැඩිපුර සැප විඳින්නේ? දවස් 10ක් විතර ගිහිල්ලා හා කියපු කෙනාද වැඩිපුර සැප විඳින්නේ කාන්තාවගේ පැත්තෙන්? ඇයි චොක්ලට් ගේයි අර වගේ මේ වගේ ඇයි ඒ තරමට පෙළිනවා? ඒ පෙළෙන මට්ටමටම නිදහස් වෙනවා පිටින් අන්තිමට අර සින්දුත් කියනවා. අනේ මම මල් පූජා කරන්නම් මාව දාලයන් ඉපා. බුදුන්ට පූජා කරන මල් කොහෙවත්තන ගෑනුන්ටත් පූජා කරන જાතිය මේ සින්දු මල් ඇහිලා තියෙන ওই බස් වල එන්නේ. ඒ මොහොතේ මම කියන්නේ මේ කාගේවත් වරදක් නෙමෙයි පිටින් මේ තෙලීම. අහිංසක දරුවෙක්ගේ ස්වභාවයක්නේ ඔය විස්තර කරන්නේ. ඒක මගේ මේ පුද්ගලත්වයේ ගාවන්නේ මම මේ ගායකයන්ට එහෙම දොස් කියන එහෙම නෙමෙයි. වැරදිට අල්ලන්න එපා. මේ දහම තුල කාටවත් දොස් කියන්න බෑ. මම කියවන්නේ විවේචනය කරන්න පුළුවන් පුද්ගලයෝ දෙන්නයි මට ඉන්න එකක් එක්කෙනෙක් තමයි සාස්ත්‍රුන් වහන්සේ අනිත් කෙනා තමයි මම. ඒ දෙක විතරක් මම විවේචනය කරගන්නවා. පුද්ගලයෝ වශයෙන්. දේවල් වශයෙන් නම් ධර්මයේ විවේචනය කරගන්නවා. හොඳට තේරුම් ගන්න. ඒ දරුවා ඒ தත්ත්වයට පත් වෙන්නේ ඇයි? පෙළීමෙන්ද? පුදුම පෙළීමකින් පෙළෙනවා. ඇයි මිසක් පණව ගත්තා? අර රූපේ ඔක්කොම දැක්කට පස්සේ මිසක් පණව ගත්තා. මේ මේ මේ මෙන්න මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා මගෙන් අහනවා තරුණ පිරිස්. මං හරිම කැමතියි ඔව් අහනවට. ඔබට තියෙන ප්‍රශ්නේ අහන්න ඕනේ පින්වතුනි. ඔබ මේ ලින්ක් හටේ මොකද්ද? නිදට වැටුනේ කොතනින්ද කියලා බලලා මේ ලින්ක් හටෙන් ගොඩ එන්න ඕනේ. කවුද මෙතන නිදට වැටුනේ පින්වතුනි? මේ අභිධර්මයේ සිත් 89 දන්නේ නැති කොට. අභිධර්මයේ සිත් ටික දන්නේ නැහැ කියලා, චෛතසික 52 දන්නේ නැහැ කියලා නිදට වැටිච්ච කවුරු ඉන්නවද? නෑ. ඒකයි මම කියන්නේ. හොඳට තේරුම් ගන්න. අභිධර්මයේ පාවිච්චි කරන්නේ ඒවා හොඳයි, ඒ ඔක්කොම හොඳ කරුණු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට දොස් කියන එහෙම නෙමෙයි. ඒකයි මම කියන්නේ මේ වැරදියෙන් නම් ගන්න එපා එක දෙයක් ගන්න. නේද? ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වැටිච්ච ලින්ක් කට බලන්න. කොහි කටින්ද වැටුනේ? ඒ වැටිච්ච ලින්දෙම්ම ගොඩට එන්න ඕනේ. එහෙනම් ඒකෙන්ම තමයි ආපහුට නැගලා එන්න තියෙන්නේ. එහෙනම් ඒක තමයි ඔබ මාත් එක්ක කතා කළ යුත්තේ. කවදා හරි මාව මුණ ගැහුණොත් කවදාරි මාත් එක්ක කතා කරන්න ආවද? ඒ ලින්ක් හටින්ම ගොඩට නගිනේ. එහෙනම් පින්විතනි, ඔය පෙලීම වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔය කියපු ආස්වාදයේ මහා වැඩිවීමක් වෙලි දෙනවා. හැබැයි පෙලීමෙන් ආස්වාදයේ ඉන්න නම් මොකක් කරන්න ඕනේ? නිකන් වෙන්නේ නැහැ. මොකක් කරන්න ඕනේ? අභිසංකාර කරන්න ඕනේ. අභිසංකාර කරන්න ඕනේ. පළවෙනි දවසේ බෑ කිව්වට පස්සේ මේ කොල්ලන් කරන අභිසංකාර දෙක ගැන හිතා ගන්න පුළුවන්ද? පව් නේද? හොඳට බලන් හිටියොත් එහෙම මේ දරුවේ දිහා. හරිද? නිකන් අපි උඩින් නිකන් කැමරාවක වගේ බලන් ඉන්නවා මේ දරුවේ දිහා. අනේ එහෙම නෙවෙයි බෑද? අනේ ආගියන්නකෝ. කීයේ මේ මොකද්ද මේ කරන්නේ? පින්දුනේ අර පෙලීමෙන් නිදහස් වෙන්න මේකට ඕනේ. පෙලීමෙන් නිදහස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ කියපු ආස්වාදය ලැබිලා ඉවරයි. ඒ කියපු ආස්වාදය ලැබුණාද? එහෙනම් ආස්වාදය තියෙන්නේ කොහෙද? අර පෙලීමේ. මට ප්‍රශ්නේ වැටුණාද කියන එක නම් මට එච්චර හිතා ගන්න බෑ. මම උත්තරේ මට ඒක තේරිච්ච විදිහට මම උත්තරේ දෙන්නම්. ඒකට උත්තරේ නෙමෙයි නම් මම වෙලා මේ වෙනම හම් වෙන විදිහට අපි ඒක කතා කරමු. දැන් ආස්වාදයේ කියන එක දැන් මට මොකද මේ ප්‍රශ්නේ රිපීට් කරන්නවත් විදිහක් නැහැ. මොකද හේතුව අර ආස්වාදයේ ලෙස දකින්න, ආදීනවේ ආදීනවේ ලෙස දකින්න සිහිය පිහිටව ගන්න ඕනේ කියලා නේද ඔබතුමා කියන්නේ? ඔව්. ඒ සිහිය පිහිටව ගන්නේ කොහොමද කියලා? තේරුණද මේකයි? ඒ මහත්මයා කියන්නේ. මොකද මම මේ ප්‍රශ්නේ මේකට කියන්න ඕනේ නේද? නැත්නම් අනිත් අයද ඇහෙන්නේ නැති නිසා මම මේ ප්‍රශ්නේ අල්ල ගන්න උත්සාහ කළේ. එතකොට තේරුණද මෙහෙමයි දැන්. ආස්වාදයේ විදිහට දැකීම තුල ආස්වාදයේ තියෙන යථා ස්වභාවය දැක ගන්නවා. ආස්වාදයේ තියෙන යථා ස්වභාවය දැකගත්ත කෙනෙක් වින්නතුනි ආස්වාදය කියන්නේ දුකට කියන තව නමක් බව වටහා ගන්නවා. ආස්වාදය කියන්නේ මොකද්ද කියන යථාර්ථව වටහා ගන්න ඕනේ. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා යථාර්ථයෙන් වැටහෙන්න ගන්නකොට සිංහදිනේ හොඳාකාරව පේන්න පටන් ගන්නවා. අර මහා පෙලීමක, මහා පෙලීමක මොකක් කියලාද? මහා පෙලීමක ස්වභාවයක් කියලා. දැන් හොඳට බලන්න, දැන් ඔය ෆෝන් එක රින් වෙන වෙලාවේ පෙළුණා නේද කට්ටිය? ඇයි මේ බන ටික අහගන්න බැරි වීම කියන එක තුන පෙළෙන්න පටන් ගන්නවා. එතකොට පෙළිලා ඉවස ගන්න බැරි දන්න මොකද්ද කළේ? දැන් ඔහ පළවෙනි පාර මෙමය. කිසිම ප්‍රශ්නයක් නැහැ ෆෝන් එක රින් වුණාට. හැබැයි මම ඔබගේ පුංචි ඉල්ලීමක් කරන්න. ඒ තමයි ධර්ම දේශනාවකට හෝ කාත් එක්ක හරි වැදගත් කතාවක් කරන්න ගියාම හෝ පොඩ්ඩක් මතක් කරගෙන ඔය දුරකථනේ පොඩ්ඩක් එක ඕෆ් කරගන්න, නැත්නම් සයිලන්ස් කරගන්න. ඒ හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේක කොච්චර කිව්වත් තව ටිකකින් තම පිටිපස්සේ කොහෙන්ද දන්නේ කෝක රින් වෙනවා. ඉතින් මේක ලංකාද්වීපයේ සමහර වෙලාවට අම්ම කෙනෙක් ඉන්න පුළුවන් ෆෝන් එක ඕන් කරන්න ඕෆ් කරන්නවත් දන්නේ නැති. නමුත් දරුවා දීලා තියෙනවා ෆෝන් එකක්, අම්මේ බණ අහලා ඉවර වුණාට පස්සේ මට මෙන්න මේක ඔබන්න. මේක එබුවාම මට කෝල් එකක් එයි. එතකොට මම අම්මව ගන්න එනවා. ඉතින් එහෙම කියලා තියෙනවා නම් පිටකනේ අපි උරණ වෙන එක අසාධාරණයි මේ. නේද? ඒක නිසා කොහොමදවත් උරණ වීමේ අයිතියක් නැහැ නේ. උරණා කියන්නේ අපි මොඩ වෙනවනේ. එහෙම ඉතින් උරණ වෙන්න ඕනේ නැහැ. මේක ස්වභාවය. ඉතින් මේක උදාහරණයක් අරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා. අර මහත්මයා අහපු ඒ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම මේ. ඒ ස්වභාවය. ඒ ස්වභාවයට මේකෙන් අපි උත්තර ගමු. එතකොට හරි ලේසි. එතකොට දැන් හොඳට බලන්න, දැන් ඔය ෆෝන් එක රින් වෙනකොට පළවෙනි රින් වීමේදී ප්‍රශ්නයක් උන්නේ නැහැ නේද කාටවත්? දැන් පළවෙනි දෙක පළවෙනි දැන් විනාඩි අපිට තප්පර 30ක් රින් වුණා කියලා ඔය ෆෝන් එක. පළවෙනි තප්පර 5 රින් වෙනකොට ලොකු බැලීමක් තිබුණේ නැහැ නේ. දෙවෙනි තප්පර 5ත් රින් වුණා. දැන් මොකද උනේ? දැන් ඔන්න පෙලීම වැඩි වුණා. තුන්වෙනි තප්පර 5ත් රින් වුණා. දැන් පෙලීම ගියා උඩරිමේට. දැන් මේක පෙලිනවා ඉන්න බෑ. දැන් මොකද කරන්නේ? දැන් අභිසංකාරයක් වඩන්න ඕනේ. ඕක ඕම් කරගන්නකෝ. අන්න නැගුවා අභිසංකාරය. දැක්කද? ඒ අභිසංකාරේ නගපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් අර ෆෝන් එක ඕෆ් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ හරි. ඔන්න ආස්වාදය. එහෙනම් දැන් හොඳට බලන්න තියෙන ඔන්න ඔය කියන ආස්වාදේ මනාවකට අඳුන ගන්න. ඉතින් දැනුත් ෆෝන් එක ඕෆ් වෙලානේ. දැනුත් ආස්වාදය. නෑ. එහෙනම් තෙලීමකින් තොර ආස්වාදයක් ගන්න පුළුවන්ද ලෝකේ? නෑ. මොකද දැනුත් දැන් ෆෝන් එක රින් වෙන්නේ නෑනේ. දැනුත් ආස්වාදයි. දැන් ආස්වාද නැහැ. එවලේ තමයි මේ ආස්වාදය ආවේ. මොකද හේතුව ඒකට පිළිච්ච නිසා. එහෙනම් මේ පිළීමේ කොහොම හරි අවිසංකාරයක් වඩලා මේකෙන් නිදහස් කරගත්තා. දැන් ඉන්නේ නිදහස් වෙන්න මොහොතේදී ආස්වාදයි දැන්. ඔන්න ඕකයි ස්වභාවය. එහෙනම් ඔය කියන ආස්වාදයේ ලෙස තතු ලෙස දැක ගන්නවා. කොහොමද ඔය ආස්වාදය ආවේ? එහෙනම් අපිට හොඳාකාරවම තේරෙනවා මහා පිළීමක ඵලයක් විදිහට තමයි ඔය කියන ආස්වාදය එන්නේ. එහෙනම් දැන් ආස්වාදයේ තුලින්ම මහා කලකිරීමක් ඇති වෙනා නෙමෙයිද තියෙන්නේ? ඔය ආස්වාදේ දැකගත්ත එක ඊට පස්සේ දකින්න පින්වදින ඕකේ තියෙන ආදීනවේ. ආදීනවේ කියන එක දකින්නකොට දැන් හොඳාකාරවම තේරෙන්න පටන් ගන්න දැන් ආදීනව දකිද ඒකාකාරයෙන් දකින්න පුළුවන්. දැන් ශරීරයේ ආදීනව දකින්න නම් ශරීරයේ ආදීනව දකින්න පුළුවන්. අර මහත්ය කිව්වා වගේ ලුණු කෑවට පස්සේ වතුර පොන්න වෙනවා කියලා ආදීනව දකින්න පුළුවන් නම් ඒ විදිහට දැක ගන්න පුළුවන් මේක. දැන් ශරීරයේ ආදීනව දකින්න කියලා සතංගයන් වහන්සේ ආදීනව සංඥාව දේශනා කළා තියෙනවා. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීත රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ විනාසෝ ඩහෝ ජරෝ මුචි රෝගෝ මුචාපක්ඛන්දිකා සූලා විසුචිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දත්තු කණ්ඩු කට්ටු රකසා විදත්තිකා ලෝහිත විත්තම් මදුමේ හෝ වන්තා පිළකා බගන්දර වාත සම්මුට්ටාන ආබාධා තෙම්ප සම්මුට්ටාන ආබාධා පිත සම්මුට්ටාන ආබාධා උතුපරිණාමජ ආබාධා විද පරිහාරජ ආබාධා ඕපක්‍රමික ආබාධා කම විපාකජ ආබාධා දීගච්ඡා පිපාසා උච්චාරෝ පස්සා ඔය දින ආදීන ඔක්කොම මහා ලෙඩ ගොන්නක් දේශනා කරන්න තියෙන. එහෙනම් ශරීරය ගැන නම් අපි මේ බලන්නේ. චක්කු රෝගෝ කියලා කිව්වම ඇහැ පිළිබඳ රෝග කොච්චර ඇද්ද? අස්ති වෛද්‍යවරයෙක් මෙතනට ආවොත් එන්නේ ඇහැ පිළිබඳ රෝග කියන එක 500ක් විතර. හැබැයි තථාගතයන් වහන්සේ රෝග જાති ඔය කිව්වේ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, දිවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ ආදී වශයෙන් කණේ හැදෙන ලෙඩ, කටේ හැදෙන ලෙඩ ආදී වශයෙන් සමාජ රෝග ඔය ඔක්කොම දේශනා කරලා දිනවා උනා. සමාජ රෝගම කොච්චර දිනවද? වැරදි ලෙස කය පරිහරණය නිසා හැදෙන ලෙඩ කොච්චර තියෙනවද? එහෙනම් ඔය ඔක්කොම ආදීනව ලෙස දකින්න පුළුවන්. කය නම් අපි ඔය උදාහරණයකට ගත්තේ තියෙන දේ ඔන්න කයේ තියෙන ආදීනව ස්වභාවයෙන් දකින්න. එහෙනම් කයේ තියෙන ආදීනව දැකලා දැන් තිබහ කියන එකක් දුක. ආදීනවයක් කයට තියෙන. මුත්‍රා බර කියන එක, මල බර කියන එක, ඔය ඔක්කොම මොනවද? කයට තියෙන ආදීන. එහෙනම් ඔන්න ඔය ආකාරයට පිටුදෙනි ආදීනවේ මනාකොට දැකගත්තට පස්සේ ආදීනවේ තුලින් මම වැටහෙන දෙයක් තියෙනව නේද? මේකේ මොන සාරයක්ද? ආදීනවේ දකින්න දකින්න පිටුදෙනි වැටෙන්නේ මොකද්ද? මේක මහා අසාරයි කියලා. ආදීනවේ දකින්න දකින්න අසාරේමයි වැටෙන්නේ. කොහේ මොන සාරයක්ද? ආස්වාදයේ දකින්න දකින්න දුකම වැටෙනවා මේකේ තියෙන. හැබැයි විඳින දුක නෙමෙයි වැටෙන්නේ. මේක දුක බව වැටෙන්න වැටිලා යනවා. මේ ආස්වාදයේ ජනිත වුනේ දුකක් නිසා, පිණිච්ච නිසායි මට මේ ආස්වාදේ ආවේ. එහෙනම් මේ ආස්වාදේ එන්න කලින් මම මහා දුකක පිළිලා තියෙනවා. මේ දුකෙන් නිදහස් වෙවි ආව. එහෙනම් මම මේ දුක මතම නෙමෙයි ඉඳලා තියෙන්නේ. ආස්වාද රේඛාව කියලා කියන්නේ තියෙන්නේ දුක් රේඛාවට කියන තව නමක් නේද? දොර බාගෙට වහලා තියෙනවා සමානයි දොර බාගෙට ඇරලා තියෙනවා. ඔන්න ඔයගේ වැඩ පිළිවෙලක් නේද එතන තියෙන්නේ. එහෙනම් දැන් මේ ආස්වාදයි කියලා කියන්නේ මොකද්ද මේ? ආයි දුකම තමයි මේ කතා කරන්නේ. එහෙනම් ඔන්න ඕක දැකගත්තා. එහෙනම් ඔන්න දුක දැකගත්තා. ඒ දුක දැකගනිද්දි දැන් මොකද වෙන්නේ? ඒ දුක දැක්ක අනිත් පැත්තෙන් දැක්ක ආදීනවේ. ආදීනවේ දකිනකොට වැටහිලා එන්නේ අයියෝ මේක මේ මොන අසාරයක්ද මේ? ඔන්න ඔය දෙක මනාකොට දකිනකොට ඔయిత කලින් දැක්ක උද්‍යංගමයේ යත්ංගමයේ උදා වෙන ස්වභාවයක් තිබුණා, වැය වෙන ස්වභාවයක් තිබුණා. ඔය දෙක දැක්කහම අනිත්‍ය දැක්කා. ඒ දෙක දැක්කහම අනිත්‍ය දැක්කා. ආස්වාදයේ දැක්කහම දුක්ඛ දැක්කා. ආදීනවේ දැක්කහම අනාත්ම දැක්කා. දැන් ඉතුරුලා තියෙන මොකක් දකින්න විතරද? නිස්සාරණයේ දකින්න හේවත් අසුභයේ දකින්න විතරයි. ඔන්න අසුභයේ දැකගත්තා. ඇයි තව මොනවට සරසර ඉන්නද මේකත් එක්ක? අන්න හිත වැටිලා එනවා මෙතනට මොනව සරන්නේද? ආස්වාද කියන්නේ මරණකුලක් මහ දුකක් විතරයි. ආදීනවේ මහා ගොන්නක් තියෙනවා ආදීනවේ. දැන් කාන්තා රූපයක් ගත්තාම ආස්වාදයේ කොච්චරයිද? ආස්වාදයේ ගත්ත හැකි පුළුන් කෑල්ලකට. නැත්නම් ආස්වාදයේ ගත්ත හැකි ගිනි පෙට්ටියකට හූර්ලා ගත්තනවා. ආදීනවේ කොච්චරකට ගත්ත හැකිද? මිනි පෙට්ටියකට දාන්නේ මොකද්ද? ආදීනවේ. ආස්වාදයේ තියෙන ගිනි පෙට්ටි ප්‍රමාණයක් විතරයි නේද? ඔය වැලි කඩ දහයක් අරගෙන හිමීට අතුල්ලා කුඩු ටික ගත්තා නම් එහෙම. දැන් ඔය උච්චර්මයේ කියන එක ගියාට පස්සේ අර හැමට උඩින් තියෙන එක උච්චර්මයේ කියන එක ගියාට පස්සේ කාටද ඕනේ කාන්තාව? මේ ලෝකෙ කිසිම පිරිමිකුට ඕනේ නෙවෙයි මේ කාන්තාව. නෑ කවරේකට තමයි ඊට පස්සේ හොඳ. එහෙම නේද? වෙන කාටවත් පාවිච්චි ගන්න බෑනේ. පාවිච්චි කියන්නේ ආශ්‍රයයට ගන්න බෑනේ. එහෙනම් දැන් පිරිමි පැත්තත් එහෙමයි. පිරිමින්ටත් එහෙම දා ගන්න අනිත් අය. එහෙනම් දැන් මට කියන්න තියෙන ආස්වාදයේ කොච්චරයිද තියෙන්නේ? කිරල මෙල්ල ගත්ත ආස්වාදයේ තියෙන ගිනි පෙට්ටි කියන එක විතරයි. ගිනි පෙට්ටියක ආස්වාදයේ තියෙනවා. ආදීන මේ කොච්චර තියෙනවද? මිනි පෙට්ටියක තියෙනවා. ඔන්න ඔය ඒ පැත්තෙනුත් ඔන්නම් බලා ගන්න පුළුවන්. එහෙනම් තියෙන ඔය දෙකම බැලුවට පස්සේ ආපහු වැටිලා ඉන්නේ මොකද්ද? මේ මොන අසාරයක්ද මේ තියෙන්නේ? එහෙනම් ඔන්න ඔය ටික බලා ගත්තට පස්සේ තේරෙනවා එහෙනම් මම මේ මොකට අල්ලන්නේද මේක? මේකත් එක මම මොනවට සැරිසරන්නේද? අන්න එහෙනම් මෙච්චර කල් ඒව අල්ලගෙන සැරිසරසර හිටිය දැන් මොකද උනේ? නිස්සරණේ වුණා. රූපේ පිළිබඳ සැරිසරසර හිටපු කෙනා දැන් මොකද උනේ? තින්ගතේ. රූපේ නිස්සරණේ වුණා. ඉතින් ඔය ටික හොඳට දැක ගන්න කියලා කිව්වේ මේකයි තථාගත යනවා. මොකද අපිට පේන්නේ නැහැ ඔක හරියට. ආදීනවේ කියන එක පේන්නේ නැහැ. ඇයි හේතුව? අර කාන්තාවගේ ආදීනවේ පේන්නේ නැහැ. ඇයි හේතුව? තින්ගතේ. අර ආස්වාදයෙන් වැහිලා තියෙනවා. දැන් නිකන් මං මතු පිටින් පේන එකක් ගැන මං ඔය කියන්නේ. එර ඕනේ වෙද ඒක ආස්වාදයෙන් වහගත්තට පස්සේ ආදීනවේ මක් වෙලා යනවද? තේින් නැතු වෙනවා. දැන් උදාහරණයක් ගන්නකො තමයි මෙහෙම එකක්. අම්මා කියන පුතේ එළියට මේ ඔය නාන ඔය තීල්ලෙන් නාන්න එපා. මේ හවස වෙනන් දැන් නාන්න එපා. නැත්නම් ගඟට යන්න එපා නාන්න යාළුවොත් එක්ක. පැය දෙක තුනක් නාලි ඉවරලා දැන් ඔලු කැක්කුම හදාගනි. දැන් මේක කියන දේ අහන්න තු නාන්න ගියා. දැන් ගෙදර ඇවිල්ලා ඔලු කැක්කුමයි. ඔළුව කැක්කුම සදහටම තිබ්බොත් මෝහයි නාන්නේ ඇයිද? ඇයිද? නෑ අම්මා දෙනවා පෙන්ඩෝල් දෙකක්. තවිලාලි පහක් කැදි මොකද උනේ? ඈ? හරි ආස්වාදයි දැන්. අම්බෝ අම්මේ පුතුම සනීපයන්නේ දැනේ. ඇයිද? අර දැඩි ඔළුව කැක්කුමක් තිබුණා පෙන්ඩෝල් දෙකක් ගත්තා දැන් මොකද උනේ? දැන් ඒකෙත් නිදහසුද? අර පෙලීමෙන් නිදහස වෙච්ච නිසා දැන් හරි ආස්වාදයක් ජනිත වුණා දැන් හරි. දැන් මෝ හෙටත් යන එකක් නැද්ද? එහෙනම් දැන් මූ සරණ එක නැවැත්තුවද? නැහැ. එහෙනම් මේක හරියට අවබෝධ වෙන්න ඕනේ තින්ගොතේ සරණ එක නවත්තලා. එහෙනම් ඒක දැනගන්නවා ආස්වාදේ ආස්වාදේ මේ මහා ඔලුවකක්මගේ නිදාසෙච්ච නිසායි මට මේ ආස්වාදේ කියන එක. අන්න ඒක මනාවට ඒක දැනගන්නවා. ඒක දැනගත්තට පස්සේ මේක තුල මහා දුකක් තියෙන බව දැනගත්තට පස්සේ පිංගුදිනේ අර යාමේ ක්‍රියාවලිය ආයි කරයිද? ආස්වාදයට හිත බැඳ ගන්නව අර පිළීමට හිත බැඳගන්නේ නැතුව. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ආස්වාද කියන එක පිරුණට ඕකේ තියෙන මර උගුලක් ඔය තියෙන ඕකේ තියෙන ඇත්ත ස්වභාවය දැකපළන. ඇත්ත ස්වභාවයට හිත තියලා බැලුවාම ඇත්ත ස්වභාවය කියන්නේ අර මහා දරුණු ඔළුව ගැක්කුවා. එහෙනම් ඒක මහා දරුණු ඔළුව ගැක්කුමක් පිංගුදිනේ එතන මහා ආදීනවයන්නේ තියෙන්නේ. අන්න අර යාමේ ආදීනවය දැනගත්තා ඊට පස්සේ එහෙනම් දැන් ආපහු දැනගෙන යයිද මේක? හරියට දැක්කද? නෑ. එහෙනම් අර ගමන පිළිබඳ නිස්සරණේ වෙනව නේද? මේකට විදි දෙකක් තියෙනවා. එක විදිහක් තියෙනවා උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරණය දකින්නවා කියලා. ඉපදීමක් දකින්නවා. පැවතීමක් දකින්නවා. අන්න එහෙම ක්‍රමවේදයක්ත් තියෙනවා. ඉපදීමක් දකින්නවා පැවතීමක් දකින්නවා. පැවතීමක් දැකලා එතනින් ඒකේ ආස්වාද කාලයක් දකින්නවා. ඊට පස්සේ ආදීනව කාලයක් දකින්නවා. ඒ කියන්නේ මේකේ වෙනසීමක් දකින්නවා. ඊට පස්සේ මේකෙන් මේක නිස්සාරණය වෙන කාලයක් දිනවා. මේකෙන් ආයි ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා එහෙම සංකල්පයකට යන්න පුළුවන්. එහෙම නැත්තම් මේක උදා වෙන විදිය දකින්නවා. මේක වැය වෙන විදිය දකින්නවා. එතන මේක උදා වෙන්නේ හේතුන් ටිකක් නිසා. ඒ හේතුන් ටික ගැළපීම නිසා මේක උදා වෙනවා. ඒ හේතු නැතිවීම නිසා මේක වැය වෙලා යනවා. එහෙනම් උදයන්නේ දැකගත්තා. උදයන්නේ දැක ගන්නකොටම තේරෙනවා මේක නිච්ච එකක් නෙමෙයි මේක අනිච්ච එකක්. එහෙනම් මේක අනිසක් මිසක් මේක නිසක් නැති බව දැකගත්තා. ඔන්න පළවෙනි කොටස දැක්කා. ඊට පස්සේ මේකේ ආස්වාද කොටස දැක ගන්නවා. මේක නිසා අපිට ඇති වෙන ආස්වාද කොටස. දැන් මේ ආලෝකේ නැති වෙලා හිටියනම් මොකද වෙන්නේ? දැන් අපි අමු කරුවලේ නම් මේ හිටියේ. මොකද මේ බල්බ් එකට හිත බැඳෙන්නේ නැහනේ දවල්ට අපිට. මේ බල්බ් එකට හිත බැඳෙන්නේ කොයි වෙලාවටද? රාත්‍රියට. එහෙනම් දැන් අපි මේ කරුවලක් නිසා පෙලි හිටියා. එහෙනම් කරුවලක් නිසා පෙලීම තුළ මේ බල්බ් එක ඔන් කළාට පස්සේ ඔන්න හටගත්ත මොකද්ද? අර කියපු අර ආස්වාදේ හටගත්තා. ඒ ආස්වාදේ හටගත්තේ මොකක් නිසාද? අර පෙලීම නිදුරු වෙච්ච නිසා. ඊට පස්සේ ඔන්නම් අපිට මේකේ ආදීනව දැක ගන්න පුළුවන්. එක එක ආකාරයේ ආදීන ඔය මැස්සු වැටිනේව, කරන් බිලක් ගැන ඔය මොකක් හරි දෙයක් මේකට අදාළව ආදීනව දැක ගන්න පුළුවන්. ආදීනව කියන එක පිටුනේ ඕනේ තරම් දැක ගන්න පුළුවන් එක. දැක ගන්න බැරි දේ මොකක්ද? දැක ගන්න බැරි අර කියපු ආස්වාදයයි හරි ආකාරව දැක ගන්න බැරි වෙන්නේ. ආදීනවේ කියන එක සුළු වශයෙන් හරි ගැනිකුණ දකින්න පුළුවන්. ආස්වාදය කියන්නේ අර මර උගුලක්නේ. ඔය මර උගුලට පටස් ගාලමක් වෙනවද? අහු වෙනවා කියලා. අන්න හරි. ආස්වාදය නිසා තමයි මේකට ඇලිලා යන්නේ ගිහිල්ලා. මේකම තිබේවා නැත්නම් අභිසංකාර වඩවඩ අය ආස්වාදය ගන්නම තමයි හදන්නේ හැමතිස්සෙම. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන ආදීනව පේන්නේ නැහැ. ඔව් එහෙම එන්න පුළුවන් ගති ගැළපීමෙන්. අතීතයේ ඩිමිච් එකක් මේකට ඇදිලෙන්න පුළුවන් ගති ගැළපීමෙන්. ඒක වෙනත් දෙයක්. මම අද ඒක කතා කරන්න යන්නේ නැහැ. දැන් සත්තුන්ට පවා ඒ දේවල් ඇදිලෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒකම වේදේ තියෙන මේ ගති ගැළපීම නිසා. ඒ හිතට ගති තියෙනවා. දැන් ඒක එච්චර ගැඹුරට මම මේක අරගෙන යන්නේ නැහැ අද දේශනාව. දැන් අපි හාමුදුරු නිතර මගෙන් අහන ප්‍රශ්නයක් ඔය. එතන මම ඒගොල්ලන්ට මේ මැග්නට් එක ස්වරූපයකින් උන්වහන්සේට මම මේ අවස්ථාව පැහැදිලි කරලා තියෙනවා. මේ හිතේ තියෙන ගති ගැළපීම. ලෝහ ජාති පහක් තියෙනවා. ওই ලෝහ ජාති පහ හිතට ඇදිලෙන ක්‍රමවේදයක්. එතකොට හිත මේ ආකාර අරගෙන ඉවරලා මේ ගති ගැළපීමට අනුව ගලප ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක අපි වෙන දවසක විස්තර කරගමු. නිරෝධ. ඔව්. ඔව් අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ. ඔතන සංකාර කියලා කිව්වෙ තියෙන්නේ අර ගඳ වගේ එකක්. ගඳ කියන්නේ මොකක්ද? ගඳ කියන්නේ සුවඳටද ගඳටද? තියෙන්නේ ගඳ කියලා කියන්නේ පොදු වචනයක්. සුගන්ධ දුගන්ධ තමයි වචන දෙක. ඒ වගේ තමයි සංකාර කියලා තියෙනවා අபிසංකාරයි විසංකාරයි කියලා වචන දෙකක්. අபிසංකාර නගනවා සේක පුද්ගලියෝ කෘතඥයෝ. විසංකාර නගනවා රහතන් වහන්සේලා. එතන අபி කියන මිහි කිරීම සිද්ධ කරන්නේ නැහැ උන්වහන්සේලා. එහෙනම් අවිද්‍යා පත්‍ය ඇත්තටම මොකද්ද? අபிසංකාර නිරෝධෝ. හැබැයි විසංකාර අවිද්‍යාව නැතුව විසංකාර නැගෙනවා. අபிසංකාර නිරෝධ වුණා කියලා කියන්නේ අවිද්‍යා නිරෝධෝද විසංකාර දිනවා. උන්වහන්සේලා කය පැවැත්ම උදෙසා උන්වහන්සේලා මේ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියන සතගතන දේශනාවකදී උදාන වෙකී. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි මේ කියපු අபிසංකාරයේ ජනිත වෙන්නේ. අවිද්‍යාව මොකක්ද එහෙනම් ඔය? අර නිසි කියලා හදාගත්ත එක නේද? අපි නිසි කියලා හදාගත්තාම පෙලෙන්න පටන් ගන්න ඕනේ. දැන් පොඩ්ඩක් යන් ඉස්සරහට. නිසි කියලා එකක් හදාගත්තා දෘෂ්ටි නිසා. ඔය දෘෂ්ටි නිසා නිසි කියලා එකක් හදාගත්තාම හේතුන්ගෙන් මේක හැදෙනකොට අනිසි වුණා. දැන් මොකද වුනේ? දැන් පෙලෙන්න පටන් ගත්තා. පෙලීමෙන් නිදහස් වෙන්න සංකාර කළා. පෙලීමෙන් නිදහස් වෙන්න සංකාර කළේ මේ කිසිවක් ගැන නොදැනීම නිසා නේද? මේ දුක පිළිබඳ ඥානෙ වැටහිලා තිබිච්ච නැති නිසා නේද? දුක්ඛ සමුදය පිළිබඳ ඥානෙ වැටහිලා නැති හින්දා නේද? දුක්ඛ නිරෝධය කියන වැටහිලා නැති නිසා නේද? හොඳට තේරුම් අරගෙන බලන්න. එනම් මේ ඥානස්කන්ධ Tamanට ලැබිලා නැති නිසා නේද පිංගුතිනේ අර පෙලීම දැනෙනකොට මේ පෙලීමෙන් නිදහස් වෙන්න අවිසංඛාර වඩාගෙන වඩාගෙන යන්නේ. ඔය පෙලීම හටගත්තෙත් අර ඥාන දර්ශනේ ලැබිලා නැති නිසා නේද? ඒක නිසා නේද අපි නිසි කියලා එකක් පනව ගත්තේ. එහෙනම් යම් දෙයක් අපි නිසි කියලා පනව ගත්තා නම් එතනම අවිද්‍යාවක් නේද තියෙන්නේ? ඇයි හේතුන්ගෙන් හටගන්න ස්වභාවය හරියට දැකලා නැහැ? උණින් වැටුණායි දෙවියන් වහන්සේ මෙව්වායි හරි මොකක් හරි එකක් කියාගත්තොත් එහෙනම් මොකද්ද වෙන්නේ? අවිද්‍යාවෙන් නේද ඒක අතාව කරන්නේ? එහෙනම් අවිද්‍යාවෙන් නම් ඒක නැහිලා ආවේ. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ඔන්න සංඛාර වැඩෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව නැති රහතන් වහන්සේට මොකද වෙන්නේ? උන්වහන්සේ නිසක් පණව ගන්නවද කවදාක්වත්? උන්වහන්සේ නිසි කියලා දෙයක් පණව ගන්නේ නැති නිසා උන්වහන්සේට කිසිම දෙයක් නිසා පෙලීමක් හටගන්නේ නැහැ. පෙලීමක් හටගන්නේ නැත්නම් උන්වහන්සේට අවිසංඛාර කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. අවිසංඛාර කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැත්නම් දැන් මොකද වෙන්නේ? උන්වහන්සේගේ ස්වභාවයේ විසංකාරයි නේද? ඔන්නෝක හොඳට දැක ගන්න. එහෙනම් අර විසංකාර ස්වභාවයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒක නිසා කිව්ව පිඟුදිනී ඒතං සන්තං ඒතං පනීතං. ඔන්න ඔය කෑල්ල මෙතනින් එහාට එන හැම එකටම දා ගන්න ඕනේ. ඔය වැකිය විතරක් කියලා හරියන්නේ නැහැ. ඒතං සන්තං ඒතං පනීතං කියන එක කපා ගන්න. කපලා ඔතනින් පොඩ්ඩක් අයින් කරන්න. දැන් යවිදන් සබ්බ සංකාර සමතෝ. මේ සියලු සංකාරයන්ගේ සමතයක් තියෙනවනේ. මේ කිව්වේ මොකද්ද? මේ අවිසංකාර නිරෝධ වීමක් විසංකාර වීමක් තියෙනවනේ. ඒතං සන්තං ඒතං පනීතං. ඒකට ඇලෙව් අර කෑල්ල. එහෙනම් පිටින් යම් කිසි මේ විසංකාර ස්වභාවයක් තියෙනවනම් ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි. ඔන්න ගත්ත එක. සබ්බෝ පදිපටි නිස්සග්ගෝ. සියලු උපදී නතර චන්ද්‍රාගයන්ගෙන් මෙන්වීමක් තියෙනවනම් ඒතං සන්තං ඒතං පනීතං. ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි. උඩ කිව්වෙත් නිවන, දැන් කියන්නේ නිවන නේද? තණ්හක්ඛයෝ. තණ්හාව ශේ කිරීමක් ඇත්තම් ඒතං සන්තං ඒතං පනීතං නේද? බලන්න මේ ගාතාව, මේ ගාතාවේ තියෙන සම්පූර්ණ නිවන විග්‍රහ කරලා. එනේ හැම එකටම දාගන්න ඕනේ ඒතං සන්තං ඒතං පනීතං කියලා. ඒ කියන්නේ මේ කර්මස්ථානේ වඩනකොට නෙමෙයි, Taman සිහි කරනකොට. ඒක ශාන්තයි ඒම ප්‍රණීතයි. තණ්හාව ශේ කිරීම කියන්නේ මොකද්ද? නිවන. විසංකාර කියන්නේ මොකද්ද? නිවන. සියලු උපදී නැසල චන්ද්‍රාගයන්ගෙන් දුරු වුණා නම් මොකද්ද? නිවන. තණ්හක්කයෝ විරාගෝ. විරාග වීම කියන්නේ මොකද්ද? රාග කියන්නේ අග්‍ර කරගෙන සැරිසරනවා නම් ඒ අග්‍ර කරගෙන සැරිසරන්නේ නැත්නම් දැන් ආයි නිවන නේද? එහෙනම් ඒම ශාන්තයි ඒම ප්‍රණීතයි නේද? නිරෝධෝ. මෙච්චර කල් රෝන් දෙක ගහිටියා, දැන් රෝන් දෙක ගන්න එක නැවැත්තුවා. භව ගමන කියලා වර කළා. දැන් මොකද උනේ? ඒව ශාන්තයි ඒව ප්‍රණීතයි නේද? නිබ්බානන්ති. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. ඉතින් ওই කර්මස්ථානයේ වඩනකොට ওই විදිහට Tamanne හිතට ඇදිලා ඉන්න ඕනේ. නැත්තම් නිකන් වචන ටිකක් විතරයි කියන්නේ. ඒකයි මම කිව්වේ, මම දවසක ওই කර්මස්ථාන ටික තව ටිකක් ගැඹුරට විස්තර කරලා දෙන්නම් කියලා. නැත්තම් සිංහදින අන්තිමන වචන විතරයි කියන්නේ. කර්මස්ථානයේ වඩනකොට ඔන්න ඔය ස්වභාවයෙන් හිත තියාගෙන මේක මෙනෙහි කරන්නේ. ඒ නිවනේ තියෙන ස්වභාවය තමයි ඔය විස්තර කරගන්නේ. නිවන මොනතරම් ශාන්තයිද ප්‍රණීතයිද. සියලු අභිසංකාර නිරෝධ කළා නම් පින්වතුනි ඒ කියන්නේ පෙලෙන්නේ නැහැ කියලා නේද? දැන් ඔබ දන්නවනේ මේ අභිසංකාරයි පෙලීමයි ආස්වාදයේ ඔය ඔක්කොම අතර තියෙන වෙනස්කම් ටික ඔක්කොම සම්බන්ධයෙන් දන්නවනේ. එහෙනම් ඔබ යම් තැනක අභිසංකාරයක් නැගුවා කියන්නේ මොකද්ද? ඒකට මොහොතකට කලින් ඔබ මක් කළාද? පෙරිලා. කයර දැනෙන විපාක සැපේ. ඒ දැන් එළිය අර අවකාශයේ හිටපු කෙනා මේ මෙතනට ආව මොකද උනේ? ඔබ ඔබතුමී කියන්නේ මම කියන්නේ හිත පෙන්නේ නැහැ කියලා. ඔව් පුණ්‍ය විපාකයක ඵලයක් වශයෙන් ලැබෙන සැප කියලා මට එක එකක් කියන උදාහරණයක් කියන්නේ. ඔව් කාර් එකේ යන්න ලැබෙන එක්කෙනා. අපි හිතමු දැන් කාර් එකේම ජීවිතේම යන කෙනෙක් ඉන්නවා. දැන් ඒක නට ආස්වාදයිද? හැමදාම බස් එකේ ගිහිල්ලා එක දවසක් කාර් එක කියනවා. දැන් කොහමද? දැන් ආස්වාදයි. දැන් ට්‍රිප් යන එක ආස්වාදයි. විනෝද චාරිකා යන එක ආස්වාදයි. අහලා බලමුකෝ විනෝද චාරිකා බස් එකේ වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ. ඒකට ආස්වාදයිද ඔක? ඒකට ආස්වාද නැහැ. ආස්වාද කාටද? ඔබට. ඇයි? සතියක් තිස්සේ වැඩ කරන වැඩ කරන වැඩ කරන වැඩ කරන එකම මූණු ටික දැකලා එකම බැලුම් ටික අහලා එකම බස් වල ගිහිල්ලා දැන් මක් වෙනවා. දැන් පෙළෙනවා හොෝ ගාලා. දැන් මොකද වෙන්නේ? දැන් ට්‍රිප් එකක් යන්න තියෙනවනම් හරි ආස්වාදයි. එහෙනම් ට්‍රිප් එකේ නෙමෙයි නේද ආස්වාදේ තිබ්බේ? අර තෙලීමේ. තෙලීමම තමයි හැම තිස්සෙම ආස්වාද කියන්නේ. පෙලීමමයි ආස්වාද කියන්නේ. විපාක සැපයක් කියන එකක් නැහැ කියලා කියන්න පුළුවන්ද? දැන් මෙහෙම කියන්න පුළුවන්. විපාක සැපයක් කියන එක මෙහෙම ගමු. මිනිස්යාට වඩා දෙවියන්ට විපාක සැපයක් තියෙනවා. අන්න එහෙම සංසන්දනය කරද්දී මෙයාට වඩා අරයට සැප තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට කියන්න පුළුවන්ද අපිට දැන් සැපයි කියලා? අපිට හැබැයි ඉන්න නම් මොකද්ද වෙන්නේ? අර පෙලීමක් තියෙනවා. අර කාර් එකක් නැද්ද? ඒ නෝනා කියපු දේ හරි. අන්න ඒ වගේ ප්‍රශ්න මතුවුනොත් තමයි ඒ වගේ දහම් කරුණක් ඇදලා ගන්න පුළුවන්. දැන් මිනිස්සෙක් ගත්තට පස්සේ මිනිස්සයෝ දෙන්නෙක් අපි ගමුකෝ. එක මිනිස්සෙකුට හොඳට සල්ලි තියෙනවා අනුන් මිනිස්සයට හොඳට සල්ලි නැහැ. එක මිනිස්සෙක් නිදාගන්නේ ලෑල්ලක් උඩ. අනෙක් මිනිස්සයා නිදාගන්නේ හොඳ මෙට්ටයක් උඩ. එහෙනම් ඔන්න ඔය දෙක කම්පයා කරද්දි ඔය දෙක සංසන්දනය කරද්දි මොකද වෙන්නේ? අර කෙනාට සැපයි. හැබැයි ඒ කෙනාගෙන් ඇහුවොත් දැන් ඔබට සැපයිද කියලා සැපයි කියයිද? නෑ. හැබැයි එයා අර මේ අර අර මේ ලෑල්ලේ නිදාගෙන ඉවරලා මෙට්ට නිදාගත්තා. අන්න එතකොට මොකද්ද? අන්න සැපයි. දැන් තේරුණාද? අන්න එහෙම තමයි සැප පනවන. එහෙනම් කොතනක හරි අර මහා පෙලීමක් පෙරුණොත් ඒ පෙලීමෙන් වෙනතන ඒ පෙලීමෙන් නිදහස් වෙද්දි තමයි මක් වෙන්නේ. ඒ සතේටපත් වෙන්නේ. ඉතින් ඒ ස්වභාවය මනකට තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ සතේ කියන්නේ හිතේ තියෙන සාපේක්ෂක බවක් නෙමෙයි. ඔව්. මේකට සැසඳුන. ඔව්. ආ ප්‍රේසෝන් මහසාපි ස්ථානීය දේ දේකන්න කොට මේ අபிසංස්කාර කියන එක නිකන් දැකලා කතා කරන කෙනෙක් එහෙම බැරි වෙලා හරි හිටියොත් අන්නේ අයට මම කියනවා දැන් මේක රහතන් වහන්සේගේ ස්වභාවය කියලා කරලා මම ඒ අයට කියනවා දැන් මේක ගෙදරදී නම් කරන්න එපා. ඇයි ඈ? ළමයා ඉගෙන ගන්නෙ නෑ. හොඳම විදිය මොකද්ද? මේ තියෙන විදිය. ඌ කරිපුකාරයෙක් වෙනවනේ ඊට පස්සේ. ඒ කරන්න දෙයක් නෑනේ. නේද? දැන් රහතන් වහන්සේ කියන්නේ පින්වතුනි ඉතින් ඔය එකක්වත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. මොකද උන්වහන්සේ තේරෙන්නේ නෑ ඔය එකක්වත් නිසා. ගිහි ජීවිතය තුළ අනාගාමී විතරක් නෙමෙයි. ගිහි ජීවිතය තුළ අරිහත්ත්වයටපත් වෙනකම් ඉන්න පුළුවන්. ඊට පස්සේ බැරි. එතකොට අරිහත්ත්වයට යනකම් මග වඩා ගන්න පුළුවන්. අර ගිහි ජීවිත අර අනාගාමී වෙච්ච කෙනෙක් ගිහි ජීවිතේක ඉන්නේ නැහැ කියලා කියන්නේ ටිකද ඉතින් ගිහි ජීවිතේක ඉන්නකොට කරන යම් කිසි කටයුතු ටිකක් තියෙනවනේ අමු සම්පි සම්බන්ධතාව කියන කොටසක් කරගෙන යනවනේ ආන්නේ ඒ දේවල් වල අවශ්‍යතාවයක් එන්නේ නැහැ ඒ අවශ්‍යතාවයක් එන්නේ නැති නිසා තමයි අපි හදාගෙන තියෙන්නේ අනාගාමී වුණාම ගිහි ජීවිතේ ඉඳලා වැඩක් නැහැ අන්න එහෙමයි හැබැයි මම නම් කියන්නේ දෙන්නේ අනාගාමී නෙමෙයි පුතක් ජනේකවත් ගිහි ජීවිතේ නම් ඉඳලා වැඩක් නැහැ මොකද හේතුව නිකන් අපාගත වෙනවා විතරයි අන්තිමට අද්ධර්මයේ බින්දු මාත්‍රයක් හරි අවබෝධ කරගෙන නිවන් මඟට පිවිසියන බින්දු මාත්‍රයක් හරි අවබෝධ කරගෙන මේ බුද්ධ ජීවනයේ දාගත්තා නම් ඒක තුන පවු නොකර හිටියන මෙල සුගතිගාමී හරි වෙන්න පුළුවන් නැත්තම් නම් ඉනි අපාය තමයි මොකද මම කියනවා ඔබට දේශනාවල හැම එකම ඔබට දකින්න හෙන්නේ නැතිනේ මේ ජීවිතේක ජීවත් වෙනවා කියලා කියන්නේ හැමදේම බලාපොරොත්තු රසක් නේ නේද අභිසංකාර රසක් මොකද හැම එකක් නිසාම පෙරෙනවා මොකද හරි බහුබාණ්ඩිකයි බහුකාර්යයි ඉතින් බහු බලාපොරොත්තු හැම තැනම හැම දෙයක් නිසාම බලාපොරොත්තු ගොඩනගනවා ඒවට කෙලෙද්දි පින්වතුනි එක්ක පුණ්‍යාභිසංකාර වඩනවා එක්ක අපුණ්‍යාභිසංකාර වඩනවා ඔය සංකාර වඩ වඩා මොකද කරන්නේ වැඩි හරියක් අපුණ්‍යාභිසංකාර තමයි වඩන්නේ මොකද හේතුව ලේසියෙන් දෙයක් ගොඩනගා ගන්න පුළුවන් ඉන්නේ මොකක් වලොද්ද අපුණ්‍යාභි සංකාරයන්ත ඉතින් අපුණ්‍යාභි සංකාර තමයි වැඩිපුර වැඩෙන්නේ ඉතින් අපුණ්‍යාභි සංකාර වැඩුණාට පස්සේ පිටුදෙණේ එතනින් මා විනාශයක් උරුම කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා ඉතින් හරි පරිස්සමින් තමයි ඔය දේව ඇසුරු නිසුරු කරන්න ඕනේ ඉතින් ගිහි ජීවිතය කියන්නේ මහා ගිනි ගයක් ඉතින් ආය යහන්න දෙයක් නැහැ ඒක ගිහි ගේ ගිනි ගයක්මයි ඒකයි ඉතින් තරුණ දරුවන්ට කියන්නේ. ඔව කිව්වා කියන මාත් එක තරහ වෙන්න එපා. මම ඔබට කියන්නේ යහපත. ඔය යහපත උදා කරගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔය වළේ වැටිද බලන්න. මරණවට පස්සේ තේරෙයි. ඉතින් ඔබට සෝතාපන්න වෙන්න ශක්තිය තියෙනවා නම් බණහලා පිළිගන්න ඉතුරු ටිකක් කරගන්න එක නෙමෙයිද හොඳ? තථාගතයන් වහන්සේ සෝතාපන්න ඵලය කියන එක තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කියන එහෙම කියලා තියෙනවා. නෑ නෑ අනාගාමී වෙච්ච භික්ෂුන් වහන්සේ නම මඟ වඩන්නේ නැතුව ඉන්නකොට තථාගතයන් වහන්සේ ඒ උත්තරයට කියනවද මේ ඔය අසුචි වලින් ගොඩට ආව විතරයි අසුචි කඩක ගා ඉන්නේ එහෙනම් මොකද්ද කරන්න කියන්නේ නායන පිරිසිදු වෙන්න කියලා ඒ කියන්නේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න කියලා එහෙනම් පින්වතුනි අරිහත්ත්වයේ දක්වා මේ මඟ වඩා ගන්නවා ඉතින් ඒකට තරුණ කාලෙම පටන් ගත්තා නම් කොහොම හරි මේ මාර්ගය වඩා ගන්න නිර්වීර්ය යොදා ගන්න ඒකයි මාත් එක්ක ඒ වගේ උරණ වෙන්න අවශ්‍ය නැහැ කවුරුද ලෝක යථාර්ථය මම පෙන්නලා දෙන්නේ යථාර්ථය පෙන්නද්දී සමහර වෙලාවට පොඩ්ඩක් රිදෙනවා වෙන්න පුළුවන් රිදුණත් තින්වදින මේ රිදිච්ච දේ තුළ හරි තමන්ට අවබෝධයට ගන්න පුළුවන් නම් තමන්ට දිනාගත්ත හැකි මේ ඉතින් නැත්තම් අපරාධයි නැත්තම් පරදිනවා නිකන් ඉතින් ඒක පරදින උත්සාහ කරන්න එපා ඉතින් ඒ මහත්මයා කිව්වේ මේ ලෝකේ යථාර්ථයනේ ඔන්න ඔය යථාර්ථය මෙතන ඉන්න තරුණයන්ට ඇහුණා මට ඒක ඇහුණා නම් එච්චරයි ඒ මහත්යට අප්‍රමාණ පින් ඒ කියපු දෙයට ඇත්ත යථාර්ථයේ මතු කළ දුන්න ඕක තරුණ තරුණියන්ට ඇහුණා නම් හොඳයි මෙහෙමයි ඉතින් ඒක මහා ශාන්ත ප්‍රණීත දෙයක් බලන්න තාත්තෙකුට සද්ධර්මය අවබෝධ වුණාට පස්සේ ඒ දරුව මොන තරම් ශාන්ත වෙනවද කියන ඒ දරුවන්ට මොන තරම් යහපතක් උදා වෙනවද කියන ඒක තමයි පිටුතුනි අවශ්‍ය සමහර වෙලාවට අපිට මේ දැන් හිතන බලන්නකෝ අර මහදන සිටුපුතාට වෙච්ච දේ තථාගතයන් වහන්සේ දේශනා කළේ අන්තිමට අමු හිඟන්න දෙන්නේ කෙනා උන්වහන්සේ වඩින මගේ ඉන්නකොට භික්ෂු සංඝයා අමතලා කියනවා බලන්න මහණෙනි මේ මහදන සිටුපුතා පුංචි කාලේ පැවිදුණා නම් අරිහත් වෙනවා තරුණ වියේදී පැවිදුණා නම් අනාගාමී වෙනවා මේ අනාගාමී වෙනවා මැදි වියේදී පැවිදුණා නම් සකදාගාමි වෙනවා. ඊට පස්සේ බැරි දුනා නම් සෝවන් වෙනවා. දැන් එහෙමත් නැතුව මේක දැන් අමු මහ නරක ආදී යන්නේ ඉන්නේ. එහෙනම් ඔන්නෝ වගේ ස්වභාවයක් නේද? අපිට ධර්මයේ කොයි වෙලාවෙද හම්බ වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. එතකොට අපිට ධර්මයේ හම්බ වෙනකොට සමහර වෙලාවට අපි සමහර කට්ට පැනලා. එතකොට මම මුලින්ම කියන්නේ ඒ කට්ට නොපැනපු අය ඉන්නවා මෙතන. ඒ කට්ට නොපැනපු අය පොඩ්ඩ දෙපාර තුන් පාර හිතලා බලන්න කියලා මේ සම්බන්ධ. ඔය කට්ට පැනගත්තට පස්සේ තියෙන්නේ එක අවස්ථාවක් එනවා ඉන්න බෑ ඉන්න හිතෙන්නේ නැහැ. කොච්චර කරත් ඉන්න හිතෙන්නේ නැහැ. දැන් මෙන්න මෙහෙම ගන්නක උදාහරණයක්. ඔබ දෙයකට හරියි කැමති. ඔය දෙයට හරියි කැමැත්තෙන් ඉන්නකොට ඒක උදෙසා හරි හම්බු කරන්න මෙහෙද මහන්සි වෙන්න කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ නේද? අපි උදාහරණයක් විතර ගමුකෝ. 10 පාරක් අහලා තියෙනවා ගෑන් ළමයෙක්ගේ කොල්ලේ. ඒත් බෑ කියලාමයි තියෙන්නේ. දැන් මහා වටිනකමක් තියෙනව නේද? ඇයි අර පෙළෙනවනේ දැන්? ඔය පෙළීම නිසා අර වස්තුවේ මහා වටිනකමක් ඇවිල්ලා තියෙන්නේ දැන්. මොකද ඕකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔය පෙළීමේ නිදහස් වෙන්න නම් හා කියන්න මෙතේ කිලෝමීටරයක් දුර ඉන්නේ. යන්න බයිසිකලයක් නැහැ. මේකව පයින් ඇවිදගෙන හරි එතනට යනව නේද? කසාද බඳිනව. මීටර් 100යි ස්ටේෂන් එකේ ඉඳලා ගෙදරට. අරන් එන්නේ ඇයිද? එකගෙන එන්නේ ඇයිද? මේ මට බෑ ඔයි. කියන එක නැද්ද? එහෙනම් බලන්න අර මීටර් 100 අද්දගෙන ගියේ. හැබැයි දැන් බෑනේ මේ මේ මේ මේ මේ කිලෝමීටරය අද්දගෙන ගියා. නමුත් දැන් මීටර් 100 අදින්නේ නැහැ. හැබැයි විනෝදනි මේ යම් දෙයකදී ඒක තමයි ලෝක ස්වභාවය. කොහොම හරි කමන්නේ තමන්ට ධර්මය හම්බ වෙනකොට සමහර වෙලාවට අපි කට්ට පැනලා. ඉතින් කට්ට පැනනවා. එතනින් එහාට මොකක්ද කරන්න තියෙන්නේ? ඉවසගෙන මාර්ගය වඩන්න. මාර්ගයේ වඩන්න තමන් නිසා මේ ලෝකෙට ආපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ අයටත් මේ දහම් දායය දෙන අපල දෙන්නේ. ටික. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි මෙන්න මේවා. දැන් අපේ පින්වතුන් මේ සද්ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මහා සැහැල්ලුවකටපත් වෙනවා. ඒ සැහැල්ලුවටපත් වුණාට පස්සේ මම ඒක කියනවා ඉවලේ අර ගිහි ජීවිතේ එපා වෙනවා කිව්වේ ඒකයි. අර ළමයට අර කිලෝමීටරයක් යන්න පුළුවන්. නමුත් ඒ ආස්වාදයේ ගියාට පස්සේ අර මීටර 100වත් යන්න බෑ. ඒ වගේ තමයි. ආසාවන් පොදි බැඳගෙන අසාරයේ දකින්න නැතුව ඉන්න තාක්කල් මොකද පුළුවන්? ඕනේ වැඩක් ඕනේ බරක් උස්සන්න පුළුවන් පවුල වෙනුවෙන් කියලා ඕන එකක් කරන්න පුළුවන්. ඕ ටයිම් වැඩ කළා. අතිකාල දීමනා පවා ගන්න පුළුවන්. ඔය ඔක්කොම අරගෙන ගෙදරට තේපාව කරනවා. නමුත් යම් අවස්ථාවක මේවා එකකවත් හරයක් නැති බව තේරිච්ච ගමන් අර වැඩ කරන ටික අතිකාල දීමනා අතිකාලයේ නෙමෙයි. වැඩ කරනවා නම් පැය 6ක් ඒකත් මහ ගිනි ගොඩක් විතර මහා එපා වීමක් විදිහට දකින්න. ඔය පිටරට වල ඉන්න මහත්තුරු එහෙම අඬනවා මාත් එක්ක කතා කර කර ෆෝන් එකකින්. පියාගේ නෝනලා මම ෆෝන් එක අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කතා කරන්න මේ කාලේ විතර බනනන ඔබ වහන්සේගේ මූණ දැක ගන්න ඕනේ කියලා පොඩ්ඩක්. ඉතින් මම කැමරාවල අත තියාගෙන මූණ පෙන්නන්න නැතුව මම කතා කරනවා. ඉතින් මට පේනවා එතුමා අඬනවා හොවගා. පුදුම පෙලීමක ඉන්නේ. හැබැයි යට ගිහින්. හරි යනකොටත් කොහමද? දැන් රට යන්න පුදුම වුණාවක් තිබුණේ. ගිහිල්ලා ආරේට පැනලා මෙහෙට පැනලා කොහොම හරි සල්ලි ගිහද ඉඩම් උගස් තියෙන කොහොම හරි කියලා රට ගියා. එහෙම වැඩත් කළා. සාමාන්‍යයෙන් මෙහෙ ලංකාවේ ඉන්න අය වගේ නෙමෙයි පිටුදේ පිට රටේ ඉන්න අය හරියට වැඩ කරනවා. මොකද තමන්ගේ නිජ බිම නෙමෙයිනේ. පුළුවන් තරම් කීයක් හරි හොයාගන්න හදන්නේ හැමතිස්සේ. ඔය මේ කොහෙට හරි වෙලා ඉන්නේ නැතුව. ඉතින් වැඩ කරලා මහන්සියලා කොහොම හරි උපයනවා. එහෙමත් කළේ ඉවරලා පිටුදේ මේ ධර්මයේ අවබෝධ වුණාට පස්සේ තේරෙනවා නෙමෙයි එහෙකින්වත් ඇති පළක් නැහැ කියලා. ඒකින්වත් පළක් නැහැ කියලා දැන්නකොට තියෙන්නේ අර පැය පහක් වැඩ කරනවා නම් ඒකත් මහා පරිදායයක් විදිහට තමයි දැනෙන්නේ. පුදුමාකාර දායකින් දෙවි දෙවිනේ අනේ ස්වාමීනි මට එන්න බෑ. එන්න විදිහක් නැහැ. මට මෙච්චර මන් ණයක් තියෙනවා. මේ ණය ගෙවුව ගමන් මං එනවා ආදී වශයෙන් අඬනවා. ඒ ප්‍රශ්නේ අපි ඉස්සරහට උත්තර ගමු. මොකද ඔය දැන් ඔබතුමි ඔබ ඔබ අහන සමහර ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පැය 6ක් විතර යනවා. එතකොට තමයි ඔබ තේරෙන්නේ. දැන් මම ආසන්න උත්තරයක් කිව්වොත් ඔව්. දැන් ඔව් කියන උත්තරේ හරියනවද ඔකට? නෑ. දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ ඔය ගැන විස්තරයක් කරන්න කියලානේ. මේ වෙලාවට සුදුසු නෑ. මොකද ඒක මහා පරම ගම්භීර ප්‍රශ්නයක්. වචන හතරකින් ඇහුවේ. එතන මම කියලා කියන්නේ ඔය මේ මොහොතේ හටගන්න ඔය ස්වභාවයට නේද? ඔකට තව කෑලි හැම මෙහෙන් දාලා හදලා ගත්තාම ප්‍රශ්නේ පැය 6ක් විතර අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉදිරියේදී කතා කරමු. මම කියා ගන්න ඕනේ කතාව තිබුණා අපි ඉදිරියේ ඒ තමයි ඔබ මේ ධර්මයට ආවට පස්සේ මේ ධර්මයේ හරීම ප්‍රණීත නිසා රාග ද්වේෂ මෝහ නැතෙන නැසෙන්න පිඟුතුනේ ඔබට පුදුමාකාර චිත්ත ප්‍රීතියක් ජනිත වෙනවා. ඔය චිත්ත ප්‍රීතිය තුළ පිඟුතුනේ මහා පස්සද්ධියක් ජනිත වෙනවා. තමගේ ශරීරය පවා හරීම සැහැල්ලුවෙන් ජීවිතාව ඔබ ගත කරනවා. ඊට පස්සේ ඔබට ඕන වෙනවා ඔබගේ ප්‍රියාදර පිරිසක් ඉන්නවනම් ඔබ ඇලුම් කරන පිරිසක් ඉන්නවනම් ඒ අයටත් මේක දෙන්න. ඔන්න ඔතනදී ඔබ පොඩ්ඩක් පරිස්සම් වෙනවා. පින්වතුනි අලුත ඉපදිච්ච කුරුඳුලේ ඉපදිච්ච දරුවට හොඳ හතුරු බෑයක් ගෙනල්ලා කටේ වුවොත් එහෙම බුල්වන්ත කා ගන්න. හතුරු පැණි රහයි තමයි. හරීම රසවත් හතුරු. නමුත් ඔය හතුරු බෑයක් කටේ වුවොත් එහෙම ඕක මැරිද? නේද? එහෙනම් මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මෞකිරි දෙන්න ඕනේ. මෞකිරි වලින් ඕනේ පටන් ගන්න. හැබැයි මෞකිරි රහ නැහැ. මෞකිරි තිත්තයි කිය මොකක් හිතමුක එහෙම මතක නැන්නේ. සීනි නැතු වෙන්නේ මෞකිරි තිත්තයි නම්. දැන් එක මල හිතල බලන්න හකුරු කියන එක පැණි රහයිනේ. හැබැයි වින්දුනේ එක පාට හකුරු බෑ ගහන්න එපා කට ඇතුලේ. එතකොට ඒක මහා වේදනාවට පත් වෙනා මරණය වූ මරණය හා සමාන දුකකට පත් වෙනවා. කරන්න තියෙන ඉස්සෙල්ල මව් කිරි. ඊට පස්සේ දියර. ඊට පස්සේ එළවලු ටිකක් පොඩි කරලා එහෙම දෙන්නේ. දියර මේ වශයෙන් ටික ටික දිදි ටික ටික දිදි. ඊළඟට දත් ටික හොඳට ආවට පස්සේ ඒ දත් හොඳට හයිය වුණාට පස්සේ ඕන්න දෙනවාද සාන්ත ප්‍රණීත වෙච්ච මොකද්ද? අර හකුරුගෙන ආ දැන් හපහම් පුතා. දැන් ඒක බය නැතුව ඕක හපලා කනවා. ඒ කාලෙ විඳා ඒකේ තියෙන ප්‍රණීතත්වයේ මුක්ති විඳිනවා. ඔබ ඔබ විඳින ප්‍රණීතත්වයේ එකපාර කෙනෙකුට මුක්ති විඳින්න දෙන්න එපා පිටින් ඒක හරි වැරදි වැඩක්. මම එහෙම කියන්නේ ලෝක සත්‍යයේ යහපත පිණිස. මොකද යම් කෙනෙක් බුද්ධ ශාසනය කෙරෙහි කලකිරෙන්න පුළුවන්. ඒක මහා අපරාධයක් නේද එහෙම වුණොත්? ක්‍රිස්තියානියයි ඉන්නවා සත්‍ධර්මයේ ප්‍රමණය කරලා. මනරේක 10000කට වැඩි ඉන්නවා ක්‍රිස්තියානි වෙච්ච පිරිස්. දැන් මේ බුද්ධ ධර්මයේ ප්‍රමණය කරන හිතින් ක්‍රිස්තිය මේ බුද්ධ ධර්මයේ. ලෝකෙට තාම ක්‍රිස්තියානි අපි කියලා තියෙන නේ වෙනස් කරන්න ඕනේ. කැමති තත්ත්වයක් ආවොත් වෙනස් කරගන්න. අපි බල කරන්නේ නැහැ ඒවා වෙනස් කරගන්න කියලා. මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ධර්මෙ හික් විලා ඉන්නවා නිවන් දකින්න. ආයි මොන ලේබලේ ඔය ලේබල් ගහලා තියෙන්නේ කවුද? මේ මෝඩ සමාජයනේ ලේබල් ගහගෙන ඉන්නේ. මං අහවලා ගමී කියන. ඒක ප්‍රශ්නයක් නැහැ. 10000ක් විතර ඒ 10000කට එහා පැත්තේ ඉන්නවා ක්‍රිස්තියානි කිරිස්. පැවිදි වෙලත් ඉන්නවා පිටුදී මම දන්න ක්‍රිස්තියානි කිරිස්. උපත්යෙන් ක්‍රිස්තියානි දැන් ක්‍රිස්තියානි නෑ. දැන් මේ නිවන් දකින්න මහා වේදත් දරන කිරිස්. එහෙම ඉන්නවා. එහෙනම් මේව අවබෝධයට ගත්ත. එතකොට බින්දුනි දැන් නිකමට හිතලා බලන්නකෝ දැන් අන් ක්‍රිස්තියානි කෙනෙක් ඉන්නේ. මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ ගැන කිසිම අවබෝධයක් නැතුව එක දවසක් ධර්මය අහන්න එද්දී එක පාට ඔබ ගැඹුරු පටිච්ච සමුප්පාද කියන අර හකුරු බෑ කටේ බුද්දේ මොකද වෙන්නේ? ප්‍රණීතයි තමයි ඔබ පුදුම ප්‍රණීතත්වයේ ඉන්නේ. සිහි කර කර අම්මේ මේක සිහි කරනකොට දැනෙන සාන්ත ප්‍රණීත ස්වභාවය. අනේ මට දැනෙන්න ආසේ මූටත් දැනේවා කියලා අරගෙන එමුත් එහෙම කටේ. දැන් මොකද වෙන්නේ? ඒකට එපා වෙනවා. ඒකට එපා වෙලා එදා ඒක තීරණය කරනවා මට නම් ආයි බැහැ. බුද්ධකම හරියන්නේ අපෝ මේ ගැඹුරුයි හරියන්නේ කියලා ඒක මොකද කරන්නේ? කියලා ඒක මොකද කරන්නේ දෙන්නේ? ඒක ඇටෙනින් අයින් වෙනවා. අර උපක ආජීවකයට උනේ බැලුව ඔක්කෝ මංගල ලක්ෂණ දිහා. ඔබ වහන්සේ ජිනද? يعني සියල්ල දද්ද? අනේ වගේ අර්ථය. ඔව් මම අනන්ත ජින. හා කිහිල්ලෙන් නම් කෙරෙන්නේ ගියා. මේකට හේතු වාසනා තිබුණා. ඒක බුදු කෙනෙක්ගේ සම්බන්ධයක් නේ. ඒක ඉදන් මේකට පටල ගන්න බෑ. අන්න ඒ වගේ පිටුදුනි දැන් ඔබට හම් වෙන කවුරු හරි කෙනෙකුට මේ දහම් දායද දෙනවා නම් තමන්ගේ දරුවෙකුට හරි දහම් දායද දෙනවා නම් හරි පරිස්සමෙන් හිමීට දෙන්න. සමහරවිට මේ දින දෙක ඔබට කිසිම රහක් නැති වෙන්න පුළුවන්. දැන් මම ඔබට මව්ගිරි ටිකක් දුන්නොත් මොකද වෙන්නේ? මොයිද? හැබැයි පොඩි කාලේ දරුවෙක් මව්ගිරි මොන්නේ? පැනගෙන ලෙවන්නේ නේද? අවදාහකත් මේ කෑම කාලේ දිහික් වගේ බීගෙන යන්නේ. හැබැයි දැන් දුන්නට මොකද නැහැ. හැබැයි මොකද හේතුව? දැන් ඔබට ඊට වඩා සාන්ත ප්‍රීති දේවල් ලැබිලා තියෙනවා. ඊට වඩා ප්‍රණීත දේවල් ලැබිලා තියෙනවා. එහෙනම් අන්නේ ප්‍රණීත දේවල් ලැබිච්ච නිසා ඒ ප්‍රණීත දේවල් එකපාර අර අනිත් අයගේ කටිය ගහන්න දන්නත් එපා. හිමීට දෙන්න. බුද්ධිමත් විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට. නැත්නම් දරුවන්ට එපා වෙනවා. හිමීට දරුවන්ට දෙන්න. එතකොට දරුව මේව ඇබ්සෝබ් කරගෙන දරුව මේව අවශෝෂණය කරගෙන ඉඳලා අපි හඳුනේ මොකද කරන්නේ? මේ මගට පිවිසෙනවා. කොහොමක ඔබ දරන මතේ තමයි හරි. මොකද ඔබ මේ ශාන්ත ප්‍රණීතත්වයේ දැන් විඳින කෙනෙක්. ඒක නිසා කොහොමද දරුවන්ට ඔය දේ දිය යුතුයි තමයි. ඒක මම පිළිගන්නවා. ඒක කළ යුතුමයි. තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් විදියට දරුවෙකුට ඔය දායාදේ දෙන්නම ඕනේ. නමුත් දෙද්දි මොකද කරන්න ඕනේ? අර බලලා කිරලා නැනලා ඒ හරියට හිමීට දෙන්න. නිරෝ ගන්න පුළුවන් මට්ටමට දෙන්න. ඊට පස්සේ නවත්තන්න. නිරෝණි වරුණාම ඉතුරු ටික දෙන්න. ඊට පස්සේ නවත්තන්න. ඔන්න ඔය ක්‍රමයට බින්දනේ හරිය ආකාරව යන්න. එතකොට ඔබගේ දරුවෝ ඔබව සාදර නිදහස් කරයි. දරුවන්ට දහම් අවබෝධය ආපකම දරුවන් මුලින් නිදහස් කරන තාත්තේ. තාත්තට ගියේ. අය අවබෝධය ඇවිල්ලා තියෙන්නේ. තාත්තට ඇවිල්ලා ඉන්නේ. අපිට අපේ වැඩ තනියෙන් කරගන්න පුළුවන්. තාත්තට ඇවිල්ලා කොහොමද පැවිද්ද තියෙන වටිනාකම දරුවන්ට තේරෙනකොට තාත්තාව හිර කරගෙන ඉන්නේ නැහැ. හැබැයි දරුවා තාම මොන්ටිසෝරි යනවනේ. ඒක සුදුසුද? දරුවොත් රස්තාවල් කරනවා. අනේ එතකොට මොකද වෙන්නේ? තාත්තා යන්නේ. තාත්තට අපි බලන්න. තාත්තා පැවිදි මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් අපි ඉන්නවා තාත්තට. අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. තමන්ගේ දරුවන්ට තමන් ඒ කරපු කර්තව්‍ය නිසා. අම්මලටත් එහෙමයි. දී ඉස්සරහට පිඟුදුනි දා ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන නම් මේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කළ මනාකර සද්ධර්මය අවබෝධ කරගත්ත පිරිස් ඉතින් මේ සසුන් ගත වෙන්න ඕනේ. ඉතින් ඒක වෙනවා. සාමාන්‍යයෙන් මට දවසකට දරුවෝ දෙන්නෙක් නම් මුණ ගැහෙනවා. මං කොහේ හිටියා? අර මහා වනාන්තරේ ඉන්නකොට නම් නෑ. මම මේ ග්‍රාමවාසයට ආවට පස්සේ දවසකට දෙන්නෙක් නම් අනිවාර්යයෙන්ම තව අවුරුද්දක් දෙකක් ඇතුළත මම පැවිදි වෙනවා කියලා තීරණය කරපු තරුණ දරුවෙකුට මට මුණ ගැහෙනවා. එහෙනම් හිතා ගන්න අනාගතයේදී මොකද වෙන්නේ කියලා. කවුරු හරි මට කිව්වා පන්සල් 20000 ගානක්ද කොහෙද වැහිලා තියෙනවා කියලා මේ වෙනකොට. ඇත්ත බොරු දන්නේ නැහැ. මට කියපු එකක් මම මේ කියන්නේ. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. ඔය එකක්වත් වැහෙන්නේ නැහැ. අම්මා සම්බුදු රජාණන් වහන්සේ තමගේ ශාසනයට පූජා කරපු එකම පන්සලක් අත ඉදිරියේදී වැහෙන්න හේතුවක් නැහැ කිමුදුනි කසාවතින් මේ රට බබලනවා ඒ කාන්තේ. හැබැයි ඔබතුලින්ම වෙන එකක් මිසක් වෙන කවුරුතුලින් වෙන එකක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම්. ඔබ ධර්මයට කරන ගරුත්වය ඒකයි. මම ඔබට දහම් දේශනා කළා නම් මට කරන එකම එක ගරුත්වයයි තියෙන්නේ කිමුදුනි ඒ ගරුත්වේ. ඒක තමයි ඔබ නිවන් දැකීමක්. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමක් කියන දෙක කොහොම හරි කරන්න. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නම් ධර්ම විනය රැකෙන්න ඕනේ. එහෙනම් ධර්ම විනය පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. ධර්මයේ ප්‍රචාරය කරන්න විනය වෙන විදිය ප්‍රචාරය කරන්න. ඒකේ විනය නීති 227 මේ ක්‍රීල් කරලා කාටවත් බෙද බෙද යන්න කියන නෙමෙයි. විනය කියලා කිව්වේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. ඒ රාග විනය කරන හැටි, ද්වේෂ විනය කරන හැටි, මෝහ විනය කරන හැටි අනිත් අයට කියලා දෙන්නේ. ඔන්න ඔය තුල තින්වලනේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මහා කාලයක් යයි. මම ශාස්ත්‍රුන් වහන්සේට පිටිච්ච ණය. දවසින් දවස කියවනවා. හැබැයි මහා සාගරයක වතුර මේස හැන්දකින් අරන් දානවා වගේ තමයි මේ ණය. මොකද පින්වතුනි මම ණය ගෙවනකොට ඊට වඩා ණය දෙනවා. ඇයි මේ දේශනාව කරද්දී ණය ගෙවෙනවා වගේම තමයි තව ණය වෙනවා. ඇයි තවත් මට අවබෝධ වෙනවා. ඒකයි ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි මේ ගොපළු වෙලේ හරියන්නේ නැහැ. කොහොම හරි මම වඩා ඔබ සියලු දෙනාට පුළුවන් මේක කරන්න. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකයි මම ඔබට කිව්වන්නේ. පින්වතුනි සමහර පිරිස් මට චෝදනා කරනවා මම පන්සිල් කියන්නේ නැහැ කියලා. දැන් හිතාගන්න පුළුවන් ද ඔය මිනිස්සුන්ගේ මානසික මට්ටම් කොහෙද තියෙන්නේ කියලා? ඔබ කොයිතරම් උසස් පිරිසක්ද කියලා හිතාගන්න. ඔබ කොයිතරම් උඩද මේ ලෝක සත්‍යයත් එක්ක සංසන්දනය කරලා බැලුවම ඉන්නේ කියලා හිතලා බලන්න. ඔබ තමයි සරලවෙන්නේ. හරි පව්වේ මිනිස්සු. දහම එක බින්දු මාත්‍රයක් ඇහිච්චේ නැති මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක නිසා බිගුතුනි පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ඔන්න දැන් මම පන්තිල මේකට අන්තර්ගත කරලා දේශනාව කරන්නේ. දැන් ඒකට හරි කවුරු හරි තැහැදිලා බලන්න කියවොත් කොච්චර හොඳයිද? ඔව් එයාගේ ස්වාමීන් වහන්සේ කිව්ව වගේ පින්වදනි ඒ පංච ශික්ෂාව සමාදන් වෙලා ඔබ අදිස්ථාන කරන්න මම කොහොම හරි දැන් ඔබ ගැඹුරු මේ ශික්ෂාපදවල ගැඹුරු තේරුම් පව ඔබ දන්නවනේ. දැන් පසුගිය දේශනා කීපයකම දේශනා වුණානේ තව ශික්ෂාපද දෙකක් තියෙනවා. මේ ඊට කලින් උතෝ දේශනා කරන්න තියෙනවා. තව ශික්ෂාපද දෙකක් තියෙනවා ඉදිරියට දේශනා කරන්න මම ඒක දේශනා කරන්න. ගැඹුරු අර්ථ දෙක එක සතියක් ඒක කරනවා අනෙක් සතිය අනික කරනවා. එහෙම තමයි කරන්නේ. මොකද ඒ තරම් පරම ගම්බීර යෝගයේ අර්ථ. එතකොට එහෙනම් ඒ අර්ථ වටහාගෙන ඉතින් දැන් ඉතින් ඔබට පානාති පාතාව කියන එක අරගෙන ඒක විස්තර විග්‍රහ කරලා තියෙන ඒ කොටස අරගෙන ඉවරලා පිටුතුනේ අන්න එතනින් ඒ ශික්ෂාපදයේ අරිට ටික ඔක්කොම අතහැරියා. ඒ ශික්ෂාපදයේ අරගෙන ඒ ශික්ෂාපදයේ අදිස්ථාන කරන්නේ මම දිවි හිමියෙන් මේ ශික්ෂාපදයේ රකින්නවා කියලා. ඕනනම් දවසක් මම රකින්නවා කියලා අදිස්ථාන කරා. දෙකක් රකින්නවා කියලා අදිස්ථාන කරා. පයක් රහිනා කියලා අදිස්ථාන කරන්න. අවබෝධයෙන් යුක්තව පිඟුතුනි ඔය කටයුත්ත කරන්න පුළුවන් නම් ඒ තුලිනුත් ඔබට මඟ වැදෙනවා. දැන් ඔබට පේනවනේ උත්තම යතිවරයෝ ඉන්නවා කියලා ඔබට මේ මඟ පෙන්නන. මඟ වඩන්න පිරිස පිඟුතුනි මඟ වඩන්න කියලා දෙනවා. මඟ වඩන්න කවුරුත් හිටියේ නැත්නම් මඟ වඩන විදිය කියලා දෙන්න කවුරුත් නැහැ. ඒකයි වෙනස. ඉතින් ඔබ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා ගොඩක්. මේ ධර්මයේ වඩන්න මේ මඟ වඩන්න පුළුවන් තරම් දෙයක් ඔබට උපනිෂ්ඨේ දහම් තියෙනවනේ. ඕනේ තරම් ඔබ දම්පින් කළා ඒ කටයුතු කළා මහා පිනක් කුසලයක් රැස් කරගෙන ඉන්න පිරිසක්. ඉතින් ඔබට හේතු වාසනාව තියෙනවා මේක කරගන්න. උත්සාහ කරන්න උනන්දු වෙන්න පුළුවන් තරම් මේක කරගන්නවා. ඒ අදිස්ථානයෙන් කරගෙන යන්න ඔබට නිස්සලේ දහම ලැබෙනවනේ. ආරියටක මඟ ඔබට ලැබෙනවා. මේ ධර්මාව මොදී තුන පිනුදුනි මාර්ගඵලයක් ලැබෙනවා. මේව නෑ කියන්න බෑ කාටවත්. රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. ඒ ප්‍රහීන නොවිච්ච පිරිස් තමයි අර විදියට තස්සන නගන්නේ. එහෙනම් හිතලා බලන්න ඔබ කොච්චර උඩකද ඉන්නේ කියලා. ඒ ඇත්තෙන් ඉති තරහක් එහෙම නෑ මගේ. මම ඔබට කිව්වේ ඒ අය ඉන්න තත්ති තාම. ඉතින් ඒ අය හිමීට අපි එතනින් ගන්න නම් පිනුදුනි ඔබ ධර්මයේ ප්‍රචාරය කරන්න ඕනේ. අපේ වරදක් නිසායි අපිට ඔක උනේ. ඔව් හැබැයි මෙහෙම ගමු අපි මෙන්න ඒක දැන් එතුමා ආර්යකාන්ත සීලය ගැන කතා කළේ. එතන ආර්යකාන්ත සීලය කියන්නේ තමන් තුළ පිහිටන එකක්නේ. හැබැයි පින්වතුනි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දමණය කළ යුත්තක් තියෙනවා, සමණය කළ යුත්තක් තියෙනවා. එතකොට දමණය කළ යුත්ත දමණය කරගත්තාම සමණය කළ යුත්ත සමණය කරගන්න ලේසි. රාග ద్వේෂ මෝහ සමණය කරන්න ඕනේ. පුරුදු තියෙන ඒවා ඔක්කොම මක් කරන්න ඕනේද? දමණය කරගන්න. එනම් මේ ශික්ෂාවන් පනවල තියෙන්නේ යම්කිසි කෙනෙකුට පුරුද්දක් ඇති වෙලා තිබුණා නම්. දැන් බලන්න මේ මේ කකුලයි මේ ලෑල්ලයි එකට පුරුද්දලානේ තියෙන්නේ. කකුල මේ ගැව්වත් ගැලවෙන්නේ නැහැ. අන්න ඒවට කියනවා පුරුදු කියලා. ඔන්න ඔය පුරුදු තියෙන ඒවා පින්වතනි ඔය දේවල් කඩලායි කරන්න තමයි ශික්ෂාවන් කියන ඒවා පනවල තියෙන්නේ. නැත්තම් විකාල භෝජනා වේරමණී එතන විකාල භෝජනා පටිවිරතෝ හෝති කියලා. අපි හිතමුකෝ නිකමනේ. කව නිකන් උඩින් තියෙන අර්ථය අරන් බලමු. කවුරු හරි වැට කෑම කියලා නිවන් දකින්න බැරිද? දැන් මේ විනාඩි 5කට කලින් ඇති වෙන්න කාලා ඉඳපුගෙන. ඒ විනාඩි 5කට පස්සේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහලා අරහතෙක් පත් වෙන්න බැරිද? එහෙනම් දැන් මේ අනිත් අර්ථෙන්නුත් විකල් වෙලානේ කාලා තියෙන්නේ නේද? හැබැයි බින්දුදෙනි මේ යන මඟ වැඩෙනකොට අපිට තියනවා නම් අර පුරුද්ද ගත්තුවා. අන්නේ පුරුද්ද ගත්තුවා කඩා ගන්න නැතුව. අර රාග දේශ මොහ කියන සිවුම්පේ සමලිය කරගන්න බෑ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ මේ විදිහට ශික්ෂාවන් පනවල තියෙන්නේ. ඒ ශික්ෂාවන් පනවල තියෙන ශික්ෂාවන් වලින් සීලයට ඒමට වඩා අර පුරුදුමක් කරගන්නද? ඒ පුරුදු නසා ගන්න. පුරුදු නැසෙනකොට ඒ පුරුදු නැසීම නිසා අපිට අර ප්‍රඥා ගෝචරව මේ ධහමට අවතීර්ණය වෙන්න පුළුවන්. ඒ අවතීර්ණය වෙනකොට මොකද වෙන්නේ? අර අරියකාන්ත සීලය කියන එකට තමන්ට යන්න ලේසි. අන්න එහෙමයි පංච සීලය හෝ අෂ්ටාංග සීලය හෝ ආජීවක අෂ්ටාංග සීලය ආදි වශයෙන් ඔය තියෙන ඒ ක්‍රමවේද. ඒකට අනුගත කරගන්න ලේසි වෙන්නේ. ආජීවක අෂ්ටාංග සීලය බෝධිසත්වයන් වහන්සේට රැකලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේගලගේ නිති සීලය මොකද්ද කියලා ඇහුවොත් ඒක ආජීවක අෂ්ටාංග සීලය සාමාන්‍යයෙන්. ඉතින් ඒව තුලින් වෙන්නේ මොකද්ද? අර පුරුදු ටික ටික දමණය වෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා පිටින් මේකේ කුසියට ගියාට පස්සේ මොකක් හරි කටේ දාගෙන ඉන්න ඕනේ. අම්මා පිටි අන්නනවා. පොළුයි පිටි එකට අන්නකොට මොකද කරන්නේ? ඒ අමු පිටි ගුලියක් කටේ දාගෙන එනවා. එහෙම නැත්නම් සීනි බෝතලේ අරගෙන සීනි ටිකක් අරනවා. පිටි බෝතලේ අරගෙන සීනි පිටි එකට අනාගෙන ඒකක් හරි කටේ දාගන්නවා. මොකුත්ම නැත්නම් එහෙම මොකද කරන්නේ? ලුණු පොල් කටින් ලුණු කැටයක් හරි අරගෙන ඕක කටේ දාගෙන එනවා. ඔන්න ඔය විදිහට පින්වදින අපි කරගත්ත පුරුදු තියෙනවා. ඉතින් ඔය පුරුදු ඔහොමම පිරිද්දලා තියෙද්දි හරි අමාරුයි රාගදේශ මොහ දමණය කරන්නේ. ඒක නිසා තමයි ඒව දමණය කරගැනීම නිසා තමයි විකල් බොදු නාදී වශයෙන් දේවල් පනවල මේක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා විද්‍යයකට කොටු කළා. හැබැයි දැන් විද්‍යයට කොටු වුණ පමණින් පුළුවන් ද නිවන් දකින්න? දැන් හිතන්නකෝ මේ ලෝකේ දරුණුම අපරාධ කරන මිනිස්යන්ට දෙන දඬුවම් මොකක්ද? කරුවල කාමරයක දාලා තියෙන එක. කරුවල කාමරයක දාලා ඉන්න මිනිස්සෙකුට ධර්මයේ බින්දුවක්වත් නැහැ. හැබැයි කරුවල කාමරයක දාලා තියෙන්නේ නැහැ. හරියටම 12ට කලින් 11 මාර්ට් පිඟානක් දානව ඇතුළට. 12ට පිඟාන ගන්නවා. අපි හිතමුකෝ. කවුරුත් එයාත් එක කතා කරන්නෙත් නැහැ මොකුත් නැහැ. මේ මිනිස්සේ අවුරුදු 10ක් හිරේ ඉන්නවා. ඔය අවුරුදු 10 තුලම මෙයා පානාති පාත කළාද? අදින්නා දාන කළාද? කාමයේ වර්ධව හැතිරුණාද? බොරු කිව්වද? මත්පැන් සුරාසුදු දුරාචාර කළාද? කේලම් කිව්වද? පරුස වචන කිව්වද? හිස් වචන කිව්වද? ඔය මොකුත් කළේ නැහැ නේද? එහෙනම් පින්වදින ඔය කියන විදිහට වෙනවනම් අරිහතුන් වහන්සේ නමක් එක එළියට එන්න. දැන් වැටෙනවද කියන දේ? එහෙනම් වෙන්නේ මොකද්ද? අර මහත්තයා කිව්වාගේ ඒකෙන් සිද්ධ වෙන්නේ දමණය වීමක් විතරයි. සීලය තුල අර ඒ ශික්ෂා පද තුල සීලය නෙමෙයි ශික්ෂා පද තුල දමණය වීම සිද්ධ වෙනවා. ධර්මාව බෝධය තුල මොකද වෙන්නේ? සමණය වීම සිද්ධ වෙනවා. සමණය වෙන්න සීලය පිහිටනවා. එහෙනම් ශික්ෂා පදියෝ අවශ්‍යයි. පංච ශික්ෂාවන් ආදී වශයෙන් තථාගතයන් වහන්සේ විවිධාකාරයේ ශික්ෂා පදවල තියෙන ඔය සියලු ශික්ෂාපද අවශ්‍යයි අපිට හික්මෙන්නේ. ඒක හික්මීම උදෙසා. රාගදේශ මොහ ප්‍රහීණ කරන්නේ නෙමෙයි. හික්මෙන්නේ. හික්මීම තුළ ධර්ම අවබෝධයට ඉඩ හැදෙනවා. ඒ ඉඩ සැලසුනාට පස්සේ ඔන්න මේ වැඩේ කරගන්න දේසි. එහෙනම් අදට ඇති නේද? ධර්මං කිව්වනේ හකුරු බෑයක් තමයි ඉතින්. දැන් අද පොඩි දරුවෙක් කියම ඇවිල්ලා ඉන්නවනම් දැන් මමත් ගෙඩි පිටින් මොකද්ද දැන්නේ? හකුරු බෑයක් තමයි කටේ ඉන්නේ. දැන් ඉතින් ඒ කියන්නේ මේ යාළුවා කවුරු හරි කල්යාණ මිත්‍රයා ගෙනාපු කෙනා ඉතින් පොඩ්ඩක් තව පැහැදිලි කරන්න යන ගමන. ඒ පොඩ්ඩක් ඉතින් මෙහෙමයි මෙහෙමයි ඉතින් මේක මෙහෙම පටන් ගන්නවා මේ CD එක අහන්න ආදිවාසීන් මුල් CD එකක් දීලා මේව අහන්න කියලා. ඉතින් ක්‍රමානුකූලව උදව් කරන්නේ. එන අයට නිබල කියන්නේ. වැඩි හරියකින් දෙනාගේ අදිස්ථානයේ මුදුන්පත් වෙන්න තමයි දේශනාවක් කරන්නේ. ඉතින් ඒක ධම්ම සමාධියට නැගිලා ඉන්න විදියක් ඇති. ඒ විදියට තමයි මේ අවශ්‍යක කියලා ඉන්නේ ඔබගේ පිනට. ඉතින් ඒක අපි මේ විදියට කරමු. ඉංගතනි ඊළඟ සතියේ අනුරාධපුරේ අපි දේශනාවක් කරනවා, අමතර දේශනාවක්. අනුරාධපුරේ ධම්මිකාරාමයේ කියන මෙහෙණියාරාමයේ උදේ සෙනසුරාදා උදේ 8:00 ඉඳලා 11 වෙනකම් ඒ උත්තමාවියන්ට ධර්ම දේශනාවක් කරලා දෙන්න කියලා ආරාධනාවක් කරලා ගියා. මොකද ඉතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා නිවන් මඟ සකස් කරගන්න යන කාන්තා පිරිසට අනුග්‍රහ දක්වනවා ඒ උත්තමාවිය. ඉතින් ඒක නිසා අපි සතුටින් බාරගත්ත. නැත්නම් පිටින්දනේ මේ දේශනාව පුළුවන් තරම් අඩුවෙන් බාර අරගෙන මේ ඉන්නේ. ඉතින් කොහොමත් මම මෙහෙට එන නිසා ඒක බාරගත්තා. එතකොට ධම්මිකාරාමේ අනුරාධපුරයේ ධම්මිකාරාමේ කිව්වම මම හිතන්නේ එකයි තියෙන්නේ. මම කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේ පූජා නගරයේ ඇත්තේ ධම්මිකාරාමේ උදේ 8:00 සෙනසුරාදා 8:00 ඉඳලා 11 වෙනකම් ඒ ධර්ම දේශනාවක් තියෙනවා. ඒ වගේම එදාම හවස මෙහි සුපුරුදු පරිදි දේශනාවක් කරනවා. ඉතින් අර මුල් අතදරු ආදිවාසීන් ඒ ඉන්න පිරිස් පුළුවන් තරම් ඒවට යොමු කරන්න. කකුරු බෑ කන්න ඕනේ අයම මේ වගේ තැන් වලට යොමු කරන්න. තේරෙනවද අර මාතෘ වහන ප්‍රශ්න? ඒ ප්‍රශ්න අහද්දී අතදරු එකේ විදිහට කකුරු බෑ හිර කරගන්නවා. ඒක නිසා ඒ විදිහට කරන්න මෙරුත් පණිවිඩ තියෙනවා කියන්නේ. පොයේ දවසේ වහරක අරිය චින්තාශ්‍රමයේ තෙහෙවත් සමාදන් වෙලා ඉන්න උත්තම උත්තමාවියන්ට එකේ ඉඳලා 3:00 වෙනකන් සද්ධර්ම දේශනාවක් තියෙනවා. පොයේ දවසේ පස්වෙනිදා පොයේ දවසේ එකේ ඉඳලා 3:00 වෙනකන් සද්ධර්ම දේශනාවක් තියෙනවා. ඉතින් පුළුවන් තරම් ඊට තෙහෙවත් සමාදන් වෙන්න. අදර උදේ ඉඳලා මේ කරන කටයුතු වලට සහභාගී වෙලා ඒ පළාත්වල ඉන්න පිරිස්, අනුරාධපුරයේ ඉන්න පිරිස්, අනුරාධපුරයේ තියෙන ස්ථානවල මෙහෙ ආරි මම කියන්නේ නැහැ නේ මේ මම කියවනේ. අපි හදනවා ධර්මයයි ඔබයි ආරාමයේ. ඒ ආරාමයේ අපි සීල සමාදාන වැඩ පිළිවෙලක් කරන්නේ නැහැ පොයේ දවසට. ඒ කරන්නේ නැත්te පින්වතුනි අහල පහල පන්සල්වල තේ අදාළ ගොදුරු ගම්වල ඉන්න පිරිස් ඔය ආරාමයට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ අය යන්න ඕනේ තමන්ගේ ගමේ පන්සලට. ගමේ පන්සල නැසලා අලුත් ආරාම වලට යන වැඩපිළිවෙලට අපිත් කැමති නැහැ. ආරාමයක් හදන්නේ පිටින් අපිට බණ භාවනා කටයුතු කරගන්න සහ අනිත් අවස්ථාවලදී ඇවිදින්න ඔබට බණ භාවනා කටයුතු කරගන්න. එතකොට ධර්මයයි ඔබයි ආරාමයේ තාම හැදෙමින් පවතිනවා. විඳාකාර බාධක කම්කටොළු ඔස්සේ යන්න වෙනවා. ලංකාවේ බෞද්ධාගමික මධ්‍යස්ථානයක් මේ බිහි කරන්න දෙති නෑ පිටුදෙනි. මුස්ලිම් පල්ලියක් ගන්න හරි දෙති. ඉතින් කරන්න දෙයක් නෑ. ඒකල මුස්ලිම් අයද වැඩ වැඩ ඉන්නවා. ඉතින් ඕක ඉතින් කතා කරලා වැඩක් නෑ. කොහොම හරි ඒ ආරාමයේ ගොඩනැගුණාට පස්සේ ඔබට හැමදාම සින් සමාදන් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් දවස් දෙකක්ද තුනක්ද ඇවිදින්න හැමදාම සින් සමාදන් වෙන්න පුළුවන්. එක දවසක් හැරෙන්න. පොයේ දවස හැරෙන්න. පොයේ දවසේ ඔබ ශික්ෂාපද සමාදානයේ සිදු කරගත්තේ උදේ කොහෙද? තමන්ගේ ගමේ පන්සලේ. ඒකට තින්විතනි අපි අපේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා දෙනම බැගින් ඒ හාමුදුරුවන්ගෙන් අවසර තියෙනවා නම් දෙනම බැගින් ඒ පන්සල් වලට වැඩම කරලා ඒ පන්සල් වල කරන ඒ සීල සමාදාන ව්‍යාපෘති බොහෝම සාර්ථක කරගන්න අපි අප කැප වෙලා ළඟදී දෙකම එකයි නේද? ඉතින් අපිට කියන්න ඕනේ නෑ පිටුදෙනේ අපේ අධ්‍යයන 5000ක් සිල් කරතා කී. අපි ආගේ බුද්ධ ශාසනේ රකින්න බුද්ධ ශාසනේ රකින්න නම් පන්සල් රකින්න ඕනේ, වික්ෂුන් වහන්සේලා රකින්න ඕනේ. ගමයි පන්සලයි හොදට බද්ධ වෙන්න ඕනේ. ඒක කරනවා පිටුදෙනේ අපි ඒක කැඩෙන්න දෙන්නේ නෑ. ඉතින් ඔබ එදාට කොහෙර තැනක සිල් සාපද සමාදන් වෙලා ඉන්නේ? ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ දේශනාව තියෙනවා, ඊළඟට තවත් දේශනාවක් තියෙනවා පස්වෙනිදා. ඒත් පොයේ දවසේමයි හවස 6ට 6 ඉඳලා 9 වෙනකන් ඇහැලියගොඩ තොරණකඩ පුෂ්පාරාම විහාරයේ 6 ඉඳලා 9 වෙනකන් ඒ ධර්ම දේශනාව පවත්වනවා. ඉතින් ඇහැලියගොඩ පැත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පැත්තේ එක තියෙන ඒ කවුරු හරි සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ අයට පණිවිඩය දෙන්න. කොහොමද? වෙබ්සයිට් එකට අන්තර්ජාලයට ඒව දාන්න. දැන් හරි දැන් හරීම මේ අනර්ගයි. ඔබට වැටහුණා නේද මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන මහා යතිවරේ? ඒ යතිවරයාගේ උපාසක උපාසිකා පිරිස් මොනතරම් ශාන්තයිද බලන්න, මොනතරම් ප්‍රණීතයිද බලන්න. ඉතින් මේ මුන්වහන්සේලා මේ ලෝකත්‍රයේ වැඩ ඉන්නකම් මේ සම්බුද්ධ ශාසනයේ පිරිහෙන්න හම්බ වෙන්නේ නැහැ පිංගතනි. අසාරේ සාරවදීනෝ නෙමෙයිනේ, අසාර උදේ සාරයි, සාර උදේ අසාරයි කියන මතේ නිමිනි උන්වහන්සේලා ඉන්නේ. උන්වහන්සේලාට ඕනේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ශාසනයේ බබළුවන් උන්වහන්සේලා පැවිදි වෙලා මේ නිවන් මඟ සකස් කරගන්න අනිත් අයටත් මේක සාධු කරලා දෙන්න. හරීම ශාන්තයි, හරීම ප්‍රණීතයි. එනිදි මේවා ඇහෙන්න ඇහෙන්න මට පුදුම ශක්තියක් ජනිත වෙන්නේ. මේ මං හිතන් හිටියේ සම්බුද්ධ ශාසනය රකින්න හිටියේ මං විතරයි කියලා නෑ. ඊට පස්සේ තව ලොකු පිරිසක් එකතු වුණා. දැන් තවත් ලොකු පිරිසක් ඉන්න බව දැනෙනවා. ඔබ සියලු දෙනත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා පිටුදෙනේ මේ සම්බුද්ධ සාන්තිය දැක ගන්න ඕනේ කියන එක තමයි මගේ ඉද්දී. අපේ මහත්යට මම පොරොන්දු වෙනනම් මේ කට්ටිය ඉස්සරහ ඉදිරි අනාගතයේදී මේ අපේ මහා යතිවරයෙක් මෙතනට වැඩම කරලා ඉතින් මේ මේ කරන සත්ක්‍රියාව තුළ ඉදිරි අනාගතයේදී බොහෝම නුදුරු අනාගතයේදී අපි ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න ඇතන බිංගුදිනිය අද මේ අනුරාධපුරේ ලොකු නායක හාමුදුරුවෝ හම් වෙන්න ගියා. මේ ලොකු පිරිවෙලක මේ තියෙන සාරානන්ද පිරිවෙලට ඒ ගිහිල්ලා එතනින් එළියට එනකොට දෙසැම්බර් මාසේ සීල සමාදානයේ තියෙන දවසක් මේ වෙලාවක් ඉතින් දෙන්න වුණා. ඉතින් ඒ එකක් තියෙන්නේ. ඉතින් මේ මම මේ පුළුවන් තරම් හදනවා පිටුදුනි මෙතනින් ගැට වෙලා ගිහින් මේ මගේ වැඩේ කරගන්න. වැඩේ කරගන්න කියලා කියන්නේ ඉතින් මේ බණ භාවනා කටයුතු මමත් කරගන්නිට. ඒක නිසා මේ උපරිම උත්සාහ කරනවා කැලේට වෙලා ඉන්න. මං කොහෙද ඉන්නේ? ඒක මේ මට තේරෙන්නේ නැහැ මිනිසුන්ට කොහෙන්ද ඉව ඉන්නේ කියලා. කොහෙන් හරි හොයාගෙන එනවා. ඉවෙන් ඉවද දන්නේ නැහැ කොහෙන් හරි හොයාගෙන එනවා. මම අර ඉංග්‍රීසි ආරණ්‍ය සේනාධිපතිනේ අපි හදාගෙන යන ආරණ්‍ය සේනාධිපතිනේ ඉඳන්දි ඊයේක මාත්‍රිකාවල මොන රාගල ඉන්නද? ඉතින් මම උඩ වැඩක් කරගෙන ඉන්නකොට බිඟුදින මොන රාගල ඉන්නද? මහත් තුරු දෙන්නේ ඇවිල්ලා කියලා පණිවිඩයක් දෙනවා. දැන් මට යන්න කියන්නද? මොන රාගල ඉංග්‍රීසි අතර කොච්චර දුරද? මේ මහා දුරක් ගෙවාගෙන ආවට පස්සේ බිඟුදින මම කොහොමද කියන්නේ? නෑ මන් දැන් මේ බණ භාවනා කටයුතු කරගෙන වෙලාව යන්න කියලා. ඉතින් ආයි යනවා පල්ලෙය. ඒක ඉවර වේගෙන එනකොට තව කෙනෙක් එනවා. ඕ දවසම ඕවට තමයි කැපෙන්නේ. ඉතින් කොහොම හරි මේකට දැන් ක්‍රමානුකූල ක්‍රමවේදයක් හදලා මම මේ අධිවරයන් මහන්සියට පොරොන්දු වෙනවා. ඔබ වහන්සේ කරන මේ සත්ක්‍රියාව තවදුරටත් වැඩි දියුණු කරලා අපි නිරන්තරයෙන් ඔබ වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ මේ මහත්යත් එක්ක මේ සම්බන්ධයෙන් අපි මේ කරුණ කටයුතු කරනවා. මේ සම්බුද්ධ ශාසනය රකින්න තමයි තියෙන්නේ අපිට ඕනේ. අපි දකින්න එකම එක දේ මේ සම්බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නවා කියන එක. උන්වහන්සේලා ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ ඔබ ධර්ම අවබෝධ කරගන්න කියන එක. ඉතින් අපි ඒ කාන්තේම ඔබත් එක්ක මේ කටයුතු කරන්න ඉදිරියේ සූදානම්. ඒක අපේ සංවිධායක මහත්වරුත් එක්ක අපේ මහත්තයා පොඩ්ඩක් කතා කරලා අපි ඒකට දිනයක් වෙන් කරගෙන අපි ඒ කාන්තේම ඒ දේශනාවත් ඒ කරමු. ඉතින් හරිම සන්තෝසයි ඒවා අහද්දි මේ අපේ මේ මහ යතිවරු මේවා මේ පවත්වන දරණ ප්‍රයත්නයේ පිළිබඳ. එහෙමනම් පිටුතුනි තවත් කතා කරන්න ගියොත් එහෙම ඉතිරි පැයක් යනවා. දැන් පැය දෙක තුනම ආරක් අපි හදන්න මේ කතා කරගෙන හොඳයි. එහෙනම් අන්තර්ජාලයට ඔය සියලු දේ නිදහස් කරනවා පිටුතුනි. ඒ සියලු දේ දවල් දේවල් මකපානෝ ඒ දින ඒ සියල්ල නිදහස් කරනවා. ඔබට උපාසක උපාසිකා කියන සිවවන පිළිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනු පුණ්‍ය ගංගා පුතර ගංගා ඒ උත්තරිය පෙරේ නිදොල පතුලරණේ නිදී දීපතරී යමින් එයදී අපි ග්‍රහල් කුඩු පතර දෝර සාන්දේ කාර් තිනවන යක්ත බෙද නිසාද මලෙ වල කුම් බන්දු දෝ සාන්දේ කාර් තිනවන ඇස්වාකට පා හෝමහ අවල් දේවසක සංකා දෝ සාන්දේ කාර් තිනවන කිසිය සිත පාදාත්‍ය දක්වා වූ යම් දෝ සාන්දේ කාර්යය තිනවන ඒ සිදු දෝ සාන්දේ කාර්යය සාදු වූ විමුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීව නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටි කරනවා. ඒ වගේම පින්විතින් මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාළ දෙහිත්තේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවේ පවත්වගෙන එවිදිර එදා මාසල්‍ය අරුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪකත අද අපි අතර ත්‍රිපිටකයේ පත් වෙනකන් තමන්ගේ පණ දෙවල කොටගෙන පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ මේ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවරක් පිට සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත් ආ වූ සීනෝ කුණ්ඩ ගංගා පුතර ගංගා ඒ උත්තමයේ නිදොල පතුල ආරණී තිංගි දීපතරී යම්මිනී උත්තමයේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා දිනවදක් කරා. ඒ වගේම තින් උතුනේ මොහතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු විතර මේ ස්ථානයේ තාවා වූ සියලුම දීප බ්‍රහ්මාදී තමන්ගේ ශ්‍රකා විදේව දේවතා නැතරු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපින් සංසේකර ප්‍රජාපති ආදී ඒ සියලු දේව සමුගන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සිමුනස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය ගංගා අන්තර ගංගා ඒ ආගේ දේ නීදුල වතුලාරේ නීපින් ඉඳි පැතිරියාමේ මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු පිළයට තිඟ මොදක් කරන්නේ. ඒ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කර ගන්න තම තමන් නම් ජම්මාන්තරගතව නිදුනා වූ සීලු ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුතුමා දුවා දරුවෝ සේවක සේවිකාව වේ මේ පරිදි ගියා වූ සීලු පිළි සේවකයන් පිංගුතුනි මහා කේද වාචකයක් වශයෙන් පැවතුනා වූ මහා යුද්ධයක් තියෙන සමයේ මිය පරලෝ ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් ඒ වගේම සතුරු මිතුරු මේ සීලු දෙනා සාමාන්‍ය වැසිනු තේන සීලු දෙනා වශයෙන් සිහිපත් කරගෙන ඔබසින් රැස් කරගත්තා වූ සීලු මුකුණි ගංගා කුසල ගංගා ඒ අය කිරිත් මිදුල පතුල්ලා ගෙන මේ මිහි දීපැතිරි යාමෙන් එය යම් සිය අභව ස්ථානයේ හිඳනන ගෙන් අසුමි දේවා අජරාමර සංඛ්‍යාත නිවැරදි සැරසීම ලබත්වා කියලා සාදු කිරියට සිංහම මොදන් කරන්නේ. ඒ වගේ පිංගුදින මොහොතක සිහිපත් කරගන්න මේ අත් මෙ විතරක් නෙමෙයි මේට කල්පණු එකක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්ත වෙච්ච ගුරුතුරු ඥාති තු මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සිං රැස් කරගත්තා වූ සිනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කිරී නීදුල පතුලරණේ නීදී පැතිරියාමෙන් එය යම් සිය අභව ස්ථානයේ හිඳනන ගෙන් අසුමි දේවා අජරාමර සංඛ්‍යාත නිවැරදි සැරසීම ලබත්වා කියලා සාදු කිරියට සිංහම මොදන් කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේන කල්පහුවක් ඇතුළත තමන් විසින් අවට අසාධාරණයට ලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද මනුස්ස මේසෙන් හෝ අමනුස්ස මේසෙන් හෝ සත්ත්ව මේසෙන් හෝ පැමිණලා තමන්ගේ ගමනට බාධා පවනුනොත් ලෞකික ජීවිතයට බාධා පවනුනොත් අන්නේ සිළු දිනාව සිහිපත් කරගෙන ඔබ සිතස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආයේ බිඳුර පතුල වරණේ නිවිදී පැතිරියාමේ නියති අභව මිත්‍තාණින් අත මෙදීවා අජරාම සංඛ්‍යාත නිවිලින් සන්තිම ලබත්වා කියලා සාදු පිළයට තිඟම මොදක් කරන්නේ. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන් ජීවතුන් අතර ඉන්නා අපිට විශේෂයෙන්ම පිංගුතුනි අද මේ සද්ධර්ම දේශනාව කරන්නා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි මේ විහාරස්ථානයේ සලසතු කළ පූජක ලා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ සිද්ද දෙන අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විදිහේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම සඳහා තමන්ගේ ඉදිරි බෙහෙත මාන්දී හරි අමු කරගන්නා වූ ධනෙ කොටසක් අපකල්ල කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් කියනවා නම් ඒ සිර දෙනාව සිහිපත් කරගන්න විශේෂයෙන් ඒ වගේම නිගුදින තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ඥාතිද මිත්‍රාදීන් තමන්ගේ කර රැකී රක්ෂා කරන්නා වූ පිරිස ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාවන් මේ රට පාලනය කරන්නා වූ පිරිස ඒ සිර දෙනාව සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ සීනු පුණ්‍ය කරන ගාමිතල ගංගා ඒ අය කෙරේ තීදුල පතුලාරි නීති මීදී පැතිරී යාමෙන් එයාට යමුනි ගහ කුල පතර දෝ සාන්දේ කාර් සීනන ඒ සිර දෝ සාත කරංග සාතු වලින් මුත මේ වායස් වා කටමාව වා ඔල්ලස කරංගා දෝ සාන්දේ කාර් සීනවනා යක්ෂ පේත මිසඳ මලිකවල කුම්බාන්න අධි වැඩි මෙනියාව දෝසාන්තය කාචිරණ නීති දෝසාන්ත කරංග සාධුරි මොද වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දුරුදී මද රාවණ සංඛ්‍යාත ලිමිනින්සන් සීමල වත්වා කියලා සාදු කියලා තිනන් මොදක් කරන්නේ. ඒ වගේම පිංගුතේ මොහොත කර සිහිපත් කරගන්න මේ ස්ථානයේ දිලා සද්ධර මේ ශෝභනේ කරන්දී ආහාරයෙන් පානයෙන් සන්තර කිරුණා නම් ඒ ආහාරයෙන් පානය ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර මේ ශෝභනේ කරන්නේ නැති මාර්ගඵල ලබන්නේ නැති වෙනනම් ඒ ආහාර පාන සකස් වෙලා එදා ඇත ඇති විදිහට ලැබුවම සකස් කළා ලැබෙන්නේ සකස් කළ ගුරු අපුල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතන පිළිල කරගන්නකම් අප කැප කළා කටයුතු කළා යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ වගේම හේත මන්දි හරියම කරගත්තා වූ ධනෙ කොටසක් කැප කළා කටයුතු කරපු යම් කිසි පිරිසක් ඉන්නවනම් එහෙම නැත්නම් අනේ මේ කොච්චර දයන්ද මේ බුදු ශ්‍රාවකයන් නිසා දානියක් දෙනවා නේ කියලා සාදු සාදු සාදු කියලා යම් කිසි කෙනෙක්ින් අනුමෝදනා කළා නම් අන්නේ තිර දිනාවක් සිහිපත් කරගෙන ඔබිසි රැස් කරගත්තා වූ මේ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි විසුල පතුලරණේ නිමි හිඳි පැතිරියාවේ නේ යති අපි අපා මිත්තාලේ කිනුන ගේගත විදේවා අජරාමද සංඛ්‍යාත නිවෙනින්සන් තිමලපත්වා කියලා සාදු කියලා යටත් තිබුණ මොදක් කරන්නේ. ඒ වගේම තිඟුදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ සත් වේද සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී හිතනේ පින්නින් ආරක්ෂා වෙලා නැති මදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණී කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි වලින් මිනිසා යන මේ ස්ථාන භූමි වල වාසය කරනවා විහාරාධිපති ස්වාමින් වහන්සේලා විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා වගේම මේ ස්ථාන භූමි සමසතු කළ පූජක ලාභ යම් කිසි කිරිසක් හිටන නම් ඒ සිල් දෙනාව සීමත් කරගන්න. ඒ වගේම දිනුතුනි මේ ස්ථාන භූමි වලින් මේ වෙලා ගඩොලක් ගඩොලක් ගානි මේ ස්ථාන වලින් ගෙහල බැඳල කළ සකස් කළ ලාභ යම් කිසි කිරිසක් හිටන නම් ඒ සිල් දෙනාව සීමත් කරගන්න. ඒ සඳහා තමන් ඉදින් මෙහෙත මාදී හරියම කරගත්තා වූ ධනෙ කොටසක් අප කළ කටයුතු කළා යම් කිසි කිරිසක් හිටන නම් ශ්‍රමයෙන් දායක වුණා වූ කිරිසක් හිටන නම් ඒ සිල් දෙනාව සීමත් කරගන්න දිනුතුනි. ඒ වගේම මේ ස්ථාන භූමි වලින් ගෙනවා දැකලා සාදු සාදු සාදු කියාගෙන ඒ පින් අනුමෝදන් වුණා යම් කිසි දේව රාම කිරිසක් කියනවා නම් සමංශ කිරිසක් කියනවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන මෙසේ රැස් කරගත්තා වූ සීලු පුණ්‍ය ගංගා කුසල ගංගා අය කිරි මිදුල පතුලක් දීමින් මෙහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයේ කියනවා නම් එයින් අසුමි දේවා අජරාම සංඛ්‍යාත නිවිනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේ පින් දෙන අවසන් වාසයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථාන බොහෝ දුර පැහැදිලි කර පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකර සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකර සකස් වෙලා තියෙන නිසා මාසිකව මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන් බව ලැබෙන තේ වගේ පිඟුදින මේ ධර්මදේශනා පිටිකට වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී ලෝකයේ ඉන්න ඕනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සිරු දේ උදා වෙලා තියෙන විද්‍යාත්මක සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිම වාසික පිරිසක් විසින් මේ ලෝකෙ නිදිල්පත් කරපු දායාද නිසා මම මේ දායාද ප්‍රයෝගික ඉතිරි නිවන් දකින්න යන අපි දෙන කිනේයට අනුමෝදන් වෙන කැපයි පිංතුනි මේ නිසා ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආවසින් ඔබ පුණ්‍ය ගංගා කුසල ගංගා අය කිරින් නිදුල පතුලරණේ පිං හිඳී පැතිරියාමෙන් ඒ අධ්‍යාපනසේ අභව ස්ථානයේ කිනෝනම් ඒ අතුමි දේවා අජරාමර සංඛ්‍යාත දෙවෙනි සත්‍යීව ලබත්වා කියලා සාදු කියලා එළ තින් අනුමෝදන් කරා එහෙම නම් පිංතුනි බොහෝ වෙලාවක් සද්දර මේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත් අය කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුරු සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා ඒ වගේම පිංගුතිනී කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුරු සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අධ්‍යක්ෂ තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තිගල් මතක් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.